මේ ප්‍රසාදය මේ ශ්‍රද්ධාව මුලින්ම අපට ඇති උනේ අපි කුඩාම කාලේ. අපේ මව්පියන් ශ්‍රද්ධාවන්ත නම් ඒ ශ්‍රද්ධාවන්ත මව්දෙමව්පියන් අපි මෙලොවට බිහි වෙන කලින්ම මේ ශ්‍රද්ධා ප්‍රතිලාභයේ යම් ප්‍රමාණයකින් අපට ලබා දුන්නා. ඇතැම් විට සිල් සමාදන් වෙලා, ඇතැම් විට භාවනා කරලා, ඇතැම් විට පිරිත් ධර්මයේ ශ්‍රවණය කරලා මේ නොඑක ආකාරයෙන් මව් කුස තුළදීම අපේ ශ්‍රද්ධාවත් මව් දෙමව්පියන් අපට කිසියම් ප්‍රමාණයකින් ශ්‍රද්ධාව ලබා දීමට කටයුතු කරනවා. එහෙම කටයුතු කරපු අපේ අම්මා තාත්තා විශේෂයෙන් අපේ ශ්‍රද්ධාවන්ත මව්වරු අපි ඉපදුනාට පස්සේ ඇතැම් විට අපි පොළොවේ පය ගහලා ඉඳින්නත් කලින්ම අපි වඩාගෙන ඉන්න කාලෙම අපේ අම්මා බුදුරජාණන් වහන්සේගේ පිළිමයක් දැක්ක අවස්ථාවේදී අපේ පොඩි සිංහිත අධ්‍යක්ෂක එකතු කරලා පුතේ දුවේ සාදු කියන්නයි කියලා මුලින්ම අපට මේ ශ්‍රද්ධා ප්‍රතිලාභය ලබා දුන්නා. අපි වඩාගෙන ඉන්න කාලෙදිම දිම තියනත් කලින්ම එහෙම ශ්‍රද්ධාවට ගෙන් ටික ඇති වෙච්ච අපි ඉපිනතුනේ. අපි ටිකෙන් ටික ඇවිදින්න පටන් ගත්තට පස්සේ අපේ ශ්‍රද්ධාවන්ත මව්දෙමව්පියන් අපි ඇවිදිනකොට ඉස්සෙල්ලාම තමයි අපි එක්කන් එන්නේ පන්සලේ බෝ මළුවට, දාගම් මළුවට, වැලි මළුවට. එක්කන් ඇවිල්ලා අපේ සිංහිති පාදකේ වැලි මළුවේ තැවරෙන සලස්සනවා. අතින් අල්ලගෙන පොඩි කාලේ සමහර අම්මලා ඒ බෝ මළුවේ වැලි මළුවේ අපි ඇවිද්දවන කුඩාම කාලේ. මේ ශ්‍රද්ධාව ලබා දෙන්න බෝ සෙවණේ අපිව තියාගෙන අපට බෝධි පූජා පවත්වනවා, කිරිත් කියනවා, ආශිර්වාද කරනවා අපේ වාසනාවන්ත අම්මලා. පින්තුනේ මේ විදිහට ටිකෙන් ටික අපට ශ්‍රද්ධාව ලබා දීපු අපේ පින්වත් දෙමව්පියන්ගේ ආභාෂයෙන් අපි ටිකෙන් ටික මේ ශ්‍රද්ධාව දිනු කරගත්තා. කුඩා කාලේ අපට පිරිත් කිව්වා අම්මා, ඒ වගේම ස්වාමීන් වහන්සේලා පිරිත් කිව්වා. අපේ උපන් දිනවලට අපට දන් දීලා ආශිර්වාද කළා. ඒ ස්වාමීන් වහන්සේලාගේ සේවන සෙනෙහස ආශිර්වාදයේ අපට අපේ මෝදමෝපියන් ලබා දුන්නා. එහෙම ටිකෙන් ටික ලබා දීලා ඇතැමිට අපි කුඩා කාලේ දහම් පාසල් ගියා. ස්වාමීන් වහන්සේලා දැක්කා, බණ දහම් ටිකෙන් ටික ඇහුවා. බුදුරජාණන් වහන්සේ කවුද කියලා අපි ටිකෙන් ටික හඳුනාගත්ත කුඩා කාලේ පටන්ම. මෙහෙම අපු ගමන තමයි පින්නතුනේ අපි ශ්‍රද්ධාවෙන් මේ ටිකෙන් ටික ඉදිරියට එමින් එන්නේ. ඉතින් ඒ ශ්‍රද්ධා ප්‍රතිලාභය ඇතැමිට ආත්මභාව, මේ ආත්මභාව විතරක් ලැබිච්ච දෙයක් නෙවෙයි අපට පින්නතුනේ. අපි සැතර බොහෝ ආත්මභාවල මේ ශ්‍රද්ධාව ටිකෙන් ටික දිනු කරගෙන ආපු අය. එහෙම නැත්නම් මේ වගේ දර්ශනයක් අහන්න අපට එකපාරම හිත යෙදෙන්නේ නැහැ. ධර්මය අහන්න හිත යෙදෙන්නේ පින්නතුනේ සැතර සුවා ඒ හිත දිනු කරපු නිසා. සැතරේ අපේ බුදුවරු දැකලා තියෙනවා, ස්වාමීන් වහන්සේලා ඇසුරු කරලා තියෙනවා, ධර්මය අහලා තියෙනවා, තින් දහම් කරලා තියෙනවා අතීත බුදු සසුන් වල. ඒ නිසා තමයි අපිට මේ ආභාෂය මේ ජීවිතය තුළ ලැබුණේ. ඉතින් ඒ ලැබිච්ච ශ්‍රද්ධා ප්‍රතිලාභය අපි පින්නතුනේ ඒ ශ්‍රද්ධාවේ ස්වභාවය කුමක්ද, ඒ ශ්‍රද්ධාවෙන් අපට ලැබෙන වාසිය කුමක්ද, ඒ ශ්‍රද්ධාව අපි කොයිතරම් දුරට දිනු කරගන්න ඕනද කියලා අපි තේරුම් ගන්නට ඕන. මොකද පින්නතුනේ මේ ශ්‍රද්ධාවත් එක්කම යන තවත් ඉන්ද්‍රිය ධර්ම හතරක් තියෙනවා. අපි උදෑසන කාලෙත් එක සාකච්ඡා කළා. ඉන්ද්‍රිය ධර්ම පහක් තියෙනවා ප්‍රධාන වශයෙන්. ඉන්ද්‍රිය ධර්ම කියලා කියන්නේ ඉන්ද්‍රිය කියන වචනේ තේරුම් කීපයක් තියෙනවා. ඉන්ද්‍රිය කියන වචනේ හුඟක් අවස්ථාවල යෙදලා තියෙනවා. දැන් අපි අස්සන්නාකාර ඉන්ද්‍රිය වලට ඉන්ද්‍රිය කියලා කියනවා. ඒ රූප බලන්න ප්‍රධාන වන නිසා, අධිපති වන නිසා ඒවට ඉන්ද්‍රිය කියලා කියනවා. ඒ වගේම අපි ආධ්‍යාත්මික ගුණ වගාවෙහි, ආධ්‍යාත්මික ගමන් මගෙහි පෙරමුණේ ඉඳගෙන, අධිපතිත්වයෙන් ඉඳගෙන ප්‍රමුඛත්වය ලබා දෙමින් අපට උපකාරවත් වන ධර්මතා පහක් තියෙනවා. ඒවට අපි ඉන්ද්‍රිය ධර්ම කියලා කියනවා. ඒවට අපි බල ධර්ම කියලා කියනවා. ඒ තමයි සද්ධා, පිරිය, සති, සමාධි, ප්‍රඥා. ශ්‍රද්ධාව කියලා කියන්නේ විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයේ පිළිබඳව තියෙන ප්‍රසාදය, අවබෝධය, ඇදහිම. බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වය, බුදුහාමුදුරන්ගේ අවබෝධය පිළිබඳව අපේ තියෙන ප්‍රසාදය, විශ්වසනීයත්වය. එතකොට ඒ ශ්‍රද්ධා ඇති වෙච්ච ප්‍රමාණයට ලොකු වීරියක් අපේ ජීවිත තුළ ඇති වෙනවා. මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න ඕන කියලා බුදුදහමේ පින්තුනේ දැක්වෙනවා. මේ ශ්‍රද්ධාව අපේ ජීවිතේ ලැබෙන ලැබෙන්න කොයි තරම් අපට අපේ ජීවිතේ බලපෑමක් කරනවද කියලා. ධර්මයේ සඳහන් කරනවා මේ ශ්‍රද්ධාව හරියට තමන්ගේ සම් මත් ඇතනහර මිදුළු කරා ගිහිල්ලා මුළු ශරීරයටම මේක බලපහලා දැඩි වීර්යයක් හටගන්නවා මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යන්න කියලා. ඒ තරම්ම බලපෑමක් මේ ශ්‍රද්ධාව විසින් ඇති කරනවා. සමහර අය පින්වතුනි මේ සද්දින්ද්‍රිය දිනු කරගෙන ආපු අය ඇතැම් විට බුදුරජාණන් වහන්සේ කියන වචනේ අහපු ගමන්ම සමහර අය බුදුහාමුදුර හොයාගෙන සැතපුම් 100 ගණන් පාගමෙන් ඇවිල්ලා තියෙනවා. සමහර කෙනෙක් සංඝයා ධර්මය ආදී කරුණු අසපු ගමන්ම එය තමගෙන්ත් ඔක්කොම දාලා පැවිදි වෙලා තියෙනවා. සමහර අය තමගේ මුළු ජීවිතයම මේ සඳහා කැප කළා තියෙනවා. ඒ සසර පුරුදු කරපු ප්‍රමාණයට මේක වටිනාකම යට තේරෙන ගන්නවා. ඒ තරක් නෙවෙයි මේ ආත්මභාවයේ උපරිම වශයෙන් දිනු කරනවා. මේ පිනතුන් අහලා ඇති අනාථපිණ්ඩික සිත්තුමා ඔහුට කිව්වේ සුදත්ත කියලා. මේ සුදත්ත කියන කෙනාට බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළුණා කියලා දැනගත්ත ගමන්ම ඔහුට ලොකු උනන්දුවක් ඇති වෙන බුදුහාඳුර බලන්න යන්න ඕන කියලා. ඔහු රාත්‍රී කීප වතාවක් අවදි වුණා එළිවෙලායි කියලා. ඒ තරම්ම සතුටක් ඇති වුණා. දැන් අපටම බොහොම සතුරු ගමනක් දුර ගමනක් එහෙම යන්න ඉන්නවා නේද? දැන් නිින්ද යන්නේ නැහැ නේද? ඥාති ළඟම ඥාති කෙනෙක් එම හමු වෙන්නේ නැහැ. ඒකට පස්සේ ඉතින් වාක්‍ය ගැන හිතේ තියෙනවා. ඊටත් වඩා ලොකු ප්‍රසාදයක් කියන කෙන බුදුහාඳුර ලෝකේ පහළ වුණා කියලා දැනගත්තට පස්සේ ඒ විතරක් නෙමෙයි මේ පිනතුන් දන්නවා බාහ්‍ය දරුචීරිය ගැන. බාහ්‍ය දරුචීරිය ගැන අපි නිතර කතා කරනවා. ඔහු සතර වා ගුණධම් පුරුදු කරගෙන ආපු කෙනෙක්. විශේෂයෙන් කාශ්‍යප බුදු ජන්ම වහන්සේගේ කාලේ ජීවිත පරිත්‍යාගයෙන් බණ භවනා කරපු කෙනෙක්. ඔහුට ඔහුගේ වෙනත් හිතවත් දෙවි කෙනෙක් ගිය ආත්මභාවයකට මහනදම් පුරපු දෙවි කෙනෙක් ඇවිල්ලා ඔහුට උනන්දු කෙරෙව්වා මේ බුදුහාඳුරු ලෝකේ පහළ වෙලා ඉන්නවා කියලා. ඒ ඔහුට දැනගත්තු ගමම්ම ඔහු එවලෙම නික්මුණා බුදුහාඳුරු හමුවේ. ඇවිල්ලා දිගටම ආවේ පන්සලට හිටපු පන්සලටම ආව දවස් ගානක් ගෙවාගෙන ආපු ගමම්ම පන්සලේ වෙලි බුදුහාඳුරු වැඩ හිටියේ නැහැ. බුදුහාඳුරු පිටපාටේ වැඩම කළේ හිටියේ ස්වාමීන් වහන්සේලා ඇහුවා කොයි පැත්තටද බුදුහාඳුරු වැඩම කළේ කියලා. ඊට පස්සේ පිටපාටේ ගිය පැත්තට ගිහිල්ලා මහා මගදීම සඳහන් කළා බුදුහාඳුරු නික්මකට මට බණ කියන්න කියලා. බුදුහාඳුරු සඳහන් කරනවා බාහිය මේ බණ කියන වෙලාවක් නෙවෙයි මේ පිටපාටේ ආපු වෙලාව. නෑ බුදුහාඳුරු නික්ම කියන්නේ බා. බුදුහාඳුරන්ගේ ජීවිතේ අනතුරක් වේද දන්නේ නැහැ. මගේ ජීවිතේ අනතුරක් වේද නැහැ. ඉක්මනටම බණ කියන්න කියලා. තුන් වතාවක් ඉල්ලීම් කළා. තුන්වෙනි වතාව පාත්‍රය අතේ තියාගෙනම බුදුහාඳුරෝ බාහිය දරු කීරිට බණ කිව්වා. ඒ වගේ පින්තුනේ බොහෝ අය මේ සසර පුරුදු කරපු අයගේ උනන්දු ඇති වුණා. ලෝකේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වුණා කියලා. ඉතින් ඒ ශ්‍රද්ධා ඇති වෙන ප්‍රමාණයට වීරිය ඇති වෙනවා. මේ ධර්මයෙන් ප්‍රතිඵල ගන්න ඕන කියලා වීරිය හට ගන්නවා. ඒ වීරිය හටගත්තු ප්‍රමාණයට තමන්ගේ හිතේ සතිමත් බව, හිතේ එකඟ බව ඇති වෙනවා. ඒ එකඟ බව නිසාම හිත සමාධිගත වෙනවා. එක අරමුණක සිට බොහෝ වේලාවක් තියාගෙන තමන් දක්ෂ වෙනවා. ඒ වගේම ඒ සමාධිමත් හිතට ප්‍රඥාව ටිකෙන් ටික ගෝචර වෙනවා. ප්‍රඥාව දිනු වෙනවා. ඒ තැනත්තා සද්ධර්ම ශ්‍රවණය කරපු කෙනෙක් නම් ඒ අසා දැනගත්තු සද්ධර්ම අනුව යෝනිසෝ මනසකාරෙන් යෙදිලා ඒ සමාධිමත් වෙච්ච හිතින් අනිත්‍යතාවය, ඒ වගේම පරිසම්පාදයේ හේතුඵල ධර්ම කියන සිද්ධාන්ත එයා නුවණින් මෙනෙහි කරනවා. ඒ මෙනෙහි කරන්න පිනතුනි හිතේ ප්‍රමදිත බව, සතුට එන්න එන්නම ඇති වෙනවා. එයාගේ ජීවිතයේ වටිනාම දේ බවට පත් වෙන්නේ බුද්ධ, ධම්ම, සංඝ කියන මේ ත්‍රිවිධ රත්නය. ඒන් බැහැර ලෝකයක් යන්නේ නැහැ. ඒ ත්‍රිවිධ රත්නය පෙරමුණේ තබාගෙන ඒක ඉස්සරහා තියාගෙන තමයි එයා හැම දෙයක්ම කරන්නේ. මොකද එයා දන්නවා එයාට ලෝකේ තියෙන වටිනාම දේ මේක. එයාට ලෝකේ යමක් ගැන හිතලා ඉහළම සතුටක් විඳින්න පුළුවන් නම් ඒ තමයි මේ බුද්ධ ධම්ම සංඝ කියලා. ඒ නිසා ඒ දේ ඉස්සරහා තියාගෙන තමයි අනිත් හැම දෙයක්ම එයා කරන්නේ. එයා දරු මල්ලම් පෝෂණය කළත්, ස්වාමි බහර යවන්න සැලකුවත්, අධ්‍යාපනයක් ලැබුවත්, රැකියාවක් කළත්, ධනයක් ඉපෙව්වත්, අනිත් අය ඇසුරු කළත්, අනිත් අය උදව්පකාර කළත්, මේ හැම තැනදීම මේ ශ්‍රද්ධාවට හානියක් නොවන විදියට, ශ්‍රද්ධාව පිරියෙන්නේ නැති විදියට තමයි එයා හැම දෙයක්ම කරන්නේ. එයා දන්නවා සද්ධා ධනං කියපු විදිහට මේක ලොකු ධනයක් කියලා. පින්නතුනේ ධනයක තියෙන ලක්ෂණය මොකද්ද? ධනයක තියෙන ලක්ෂණය තමයි ඒ ධනය ගැන හිතනකොට තමයි ලොකු සතුටක් ඇති වෙනවා. ඒක ඇත්තට මිල කරන්න බැරි වෙන පුළුවන්. දැන් පුත්තා වස්තු මනුස්සාන කියලා කියනවා. මනුෂ්‍යයන්ට තියෙන ලොකුම වස්තුව දරුවන් කියලා. ඇයි දරුවන් කියලා කියන්නේ? දරුවෝ මිල කරන්න පුළුවන්ද? දරුවා මෙච්චරේ කියලා ලේබල් හැංගන හර මිල කරන්න බෑ. නමුත් දරුවෝ මිල මුදලට වඩා වටිනවා. රන්දි දිවටත් වටිනවා. දරුවේ පතනේ මොනවා මැදමිට තමගේ තියෙන මුළු ශේෂ තමhari කැප කරලා ඒ දරුවා නිරෝගීමත් කරන්න ඔබ උත්සාහවන්ත වෙනවා. ඒ දරුවෝ වටින නිසා ඔබේ තියෙන රන් කර ආභරණට වඩා ඒ දරුවෝ වටිනවා. ඒව විකුණලා හරි දරුවා ඔබ ආරක්ෂා කරගන්නවා. ඇයි ඒකට හේතුව? ඒ දරුවා ගැන හිතනකොට ඔබට මේකේ ලොකු සතුටක්. ධනයක තියෙන ප්‍රධානතම ලක්ෂණය තමයි ඒ දේ ගැන හිතනකොට හිතේ ලොකු සතුටක් තමයි ඇති වෙනවා. සාමාන්‍ය ලෝකයේ තියෙන ධනයන් පිළිබඳව වෙනතුනේ සතුට කලින් කල වෙනස් වෙනවා. ඇතැම්මිට අපි කෙනෙක් හඳුනාගත්තට පස්සේ අපේ ඥාති මිත්‍රාදීන් වශයෙන් හෝ වේවා යම් කිසි හිතවත් කෙනෙක් හඳුනාගත්ත මුල්ම අවස්ථාවේ අපි යට හුවා කැමතියි. හුවා වාර ගන්න කතා කරන්න කැමතියි. නමුත් ළඟින් ඇසුරු කරනකොට ඇතැම්මිට අර මුලින් තිබෙච්ච නැවුම් වැටිය සතුට ටික ටික අඩු වෙනවා නේද? මොකද එයාගේ ඇතැම්මිට හොඳ ලක්ෂණ තිබුණත් අර දිගටම සතුට තියෙන ගතිය අඩු වෙනවා. ඇතැම්මිට අපි ඇසුරු කරන බොහෝ දෙනා ළඟ වෙන්න අර මුලින් තිබෙච්ච හොඳ ගතිමන වගේම අඩුපාඩු පේන්න ගන්නවා ඊට පස්සේ. ඊට පස්සේ අර මුලින් තිබෙච්ච බැඳීම ටිකෙන් ටික අඩු වෙනවා. නමුත් පිටුනේ සැබෑ ධනයක් නම් ඒ සැබෑ ධනයක තියෙන ලක්ෂණය තමයි ඒ සතුට අඩු වෙන්නේ නැහැ. ඒ සතුට එන්නම වැඩි වෙනවා. ඒ දෙකෙන් අපට කලකිරීමක් ඇති වෙන්නේ නැහැ. ඒ දෙකෙන් අඩුපාඩු අපට පේන්නේ නැහැ. කොච්චර සියුම්ම බැලුවත් අඩුපාඩුවක් පේන්නේ නැහැ. දුරස්ස බලනකොට ಗುಣ ටිකයි පේන්නේ. ලං වෙන්න වැඩිපුර ಗುಣ පේන්න ගන්නවා. ඒක තමයි නියම සැබෑ දෙක තියෙන ලක්ෂණය. නමුත් සාමාන්‍ය ලෝකයේ නැති ලක්ෂණය මොකද්ද? ඒ අය දැකපු මුල් අවස්ථාවේ ඇතැම්මිට දුරින් දකිනකොට හොඳ ලස්සන කෙනෙක්, හොඳ ගතිගුණ තියෙන කෙනෙක් වගේ පේනවා. ඈ නමුත් ලං වෙන්න ඒ අදහස අපෙන් වාක් වෙනස් වෙනවා. මොකද ලෝකෙ හුවාක් දෙනා මිනිස් ආකර්ෂණය කරගන්න බාහිරින් නොඑක් විදිහේ උපක්‍රම යොදලා තියෙනවා. එයා හිතර නෙමෙයි කරන්නේ. සාමාන්‍ය ලෝකයේ මිනිස්සුගේ ලක්ෂණය තමයි තමන්ගේ ලක අභ්‍යන්තර දේවල් කියනකට වඩා තමන් පරිහරණය කරන බඩු භාණ්ඩ වලින් යම් කිසි විදියක ජීවිතයට වටිනාකමක් දීලා තියෙන මිනිස්සු. අන්න ඒ නිසා අපි පුද්ගලයෙක් මුලින් මනින්නේ එයා පරිහරණය කරන බඩු භාණ්ඩ වලින්, එයාගේ ධනෙන්, එයාගේ රූපෙන්, ඇතැමිට යා ලැබු අධ්‍යාපනයෙන්, මේ වගේ කරුණකින් තමයි අපි මුලදී කෙනෙකුට පහ දෙන්නේ. ඒ පැහැදිලා ඒ දේ ප්‍රමාණයටම අපි හිතනවා ඒ තැනත්තාගේ ගතිගුණක් තියෙයි කියලා. ගතිගුණත් ඒ වගේම තියෙයි කියලා අපි හිතනවා. හිතලා එයාට ලං වෙනවා. නමුත් ලං වෙලා බලනකොට පේනවා ඒ තරම්ම දෙයක් මෙයා ගැන නෑ කියලා. එතකොට පින්නොතින් අපි අර මුලින් තිබිච්ච බැඳීම සතුට ටිකෙන් ටික අඩු වෙනවා. නමුත් සද්ධා ධනං කියලා කියන්නේ බුදුහාඳුරු පිළිබඳව හෝ වේවා, සද්ධර්මය පිළිබඳව හෝ වේවා, සංඝරත්නය පිළිබඳව හෝ වේවා, අපි ලං වෙන්න අවබෝධය ලබන්න ඒ ගැන අපේ තියෙන විශ්වාසය, ගෞරවය, ප්‍රසාදය එන්නම වැඩි වෙනවා. මේක තමයි ශ්‍රද්ධාවේ තියෙන ලක්ෂණය. අන්න ඒ ශ්‍රද්ධාව මේ සසර නැමැති ඕගයෙන් අපිව එතර කරනවා කියලා කියනවා. මේ සසර කියන එක කාමෝග, භවෝග, ditthiyoga, avijjayoga කියලා මේ මහා සැඩ පහර හතරක් තියෙනවා. මෙන්න මේ සැඩ පහරින් අපව එතර කළා නිර්වාණය නැමැති ෂේම භූමිය කරා අපිව රැඳෙන්න යන්නේ. නිර්වාණය නැමැති සැබෑ රැකවරණයක් තියෙන ස්ථානය කරා අපිව ගෙන යන්නේ මෙන්න මේ ශ්‍රද්ධාව විසින්. ඒ ශ්‍රද්ධාව තිබුණු ප්‍රමාණයට මේ සැඩ පහර ඉක්මවල යන්න අපට හැකියාව ලැබෙනවා. ඒ නිසා එක අතකින් සැඩ පහර ඉක්මවන උපකරණයක් වෙනවා ශ්‍රද්ධාව, අනිත් අතෙන් ශ්‍රද්ධාව ධනයක් වෙනවා. ඒ වගේම පින්නතුනි ශ්‍රද්ධා බීජං කියලා කියනවා. ශ්‍රද්ධාව බීජයක්. මහා අතුපතර විහිදලා තියෙන ගහක ඒ ගහ වර්ධනය වෙන්න මුලින්ම කුඩා බීජයක්, කුඩා ඇටයක්, ගෙඩියක් හේතුණා නම් අන්න ඒ වගේ තමයි. නිර්වාණය නැමැති මහා වෘක්ෂයේ මහා ප්‍රතාපවත් ප්‍රඥාවෙහි අතුපතර විහිදලා යන්නට ශ්‍රද්ධාව නැමැති බීජය, ශ්‍රද්ධාව නැමැති අංකුරය, ශ්‍රද්ධාව නැමැති පැලය අපට මහත්සේ උපකාර වෙනවා. එනිසා මේ ශ්‍රද්ධාව ලබා ගන්න පිණිසුනි අපි විවිධ ආකාරයේ සමානුගමනය කරනවා. එකක් තමයි බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ අපි හැකියතා තේරුම් ගන්න උත්සාහ කරනවා. ඒ වගේම සද්ධර්මයේ ගුණ අපි හැකියතා තේරුම් ගන්න උත්සාහ කරනවා. සංඝ රත්නයේ සංඝ ගුණ අපි තේරුම් ගන්න උත්සාහ කරනවා. මෙන්න මේ බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේ ගුණ හඳුනා ගන්න දින දින අපේ ශ්‍රද්ධාව එන්න එන්නම දිනු භාවයට පත් වෙනවා. ඒ වගේමයි මේ ත්‍රිවිධ රත්නය අතරින් එක රත්නයක් පිළිබඳව විශ්වාසය ඇති වෙච්ච ප්‍රමාණයට අනිත් රත්නයන් දෙක පිළිබඳව විශ්වාසණියක් ඇති වෙනවා. සමහර අය පින්නතුනි මුලින් හඳුනාගත්තේ බුදුහාමුදුරුවෝ. මුලින් දැක්කේ බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ දැකලා උන්වහන්සේ දේශනා කරන්නේ මොකද්ද කියලා ඊට පස්සේ බුදුහාමුදුරන්ගෙන් ඇහුවා. අහලා ඊට පස්සේ උන්වහන්සේගේ ශ්‍රාවකයන් කවුද කියලා හඳුනා ගන්න උත්සාහ කළා. සමහර අය කියනවානේ පොක්කසාති වැනි අය මුලින් මැහුවේ බණ බුදුහාමුදුරන්ගේ. පොක්කසාති කියලා කියන්නේ සුවිශේෂ කෙනෙක්. ඔහුතර කාශ්‍යප බුදුරජාන් වහන්සේ කාලේ අප්‍රමාදීව මේ පොක්කසාති කියන රජ කෙනෙක්, සාදීසි රජ කෙනෙක්. ඔහුත් කාශ්‍යප බුදුරජාන් වහන්සේගේ කාලේ අර බාහ්‍ය දාර්ශනිකයත් එකට අර පර්වතයේ මුදුන නැගලා වීරයෙන් භාවනා කරපු කෙනෙක්. ඔහුටත් පින්නතුනේ ඔහු දැනගත බුදුහාමුදුර ලෝකේ පහළ වෙලා කියලා. දැනගත්තු වෙලෙම ඔහු තමන්ගේ රජසය පාත් කරලා බුදුහාමුදුර වෙත පැමිණි වෙලා බුදුහාමුදුර හොයාගෙන ආවා. බුදුහාමුදුරන් හමුවනේ රාත්‍රී කාලේ. එක්තරා ආශ්‍රමයක ගව මඩුවකදී තමයි බුදුහාමුදුර මුලදී හමුවනේ. බුදුහාමුදුර දැනගත්ත පොකුසාටි බුදුහාමුදුර හමුවෙන්න එනවා කියලා. දැනගෙන බුදුහාමුදුර ඔහු පිළිගන්න මගට ආවා. ඔහු මගදී හමු වෙන්නේ. නමුත් පොකුසාති හඳුනාගත්තේ නැහැ බුදුහාමුදුර කවුද කියලා. රාත්‍රී කාලයේ මොහොත් මේ එකම ශාලාවේ රාත්‍රී ගත කරන්න ආවා. රාත්‍රියේ මේ දෙන හඳුනාගත්ත කතා බහ කළා. ඊට පස්සේ පොකුසාතිගෙන් අහනවා බුදුහාමුදුර පොකුසාති ඔබ මේ කවුරු හොයාගෙනද යන්නේ කියනවා. මම මිත්‍රය මේ ලෝකයේ බුදුරජාණන් වහන්සේ කියලා කෙනෙක් පහල වෙනවා, පහලවල ඉන්නවා. මම උන්වහන්සේ හොයාගෙන යන්නේ මේ බුදුහාමුදුරහන පොකුසාති. ඒ බුදුහාමුදුර ඔබට මොන ගැහුණොත් ඔබට හඳුනා ගන්න පුළුවන්ද කියලා. ඔහු කියනවා මිත්‍රය මට එහෙමනම් හඳුනා ගන්න බෑ කියලා. ඊට පස්සේ බුදුහාමුදුර කියනවා මිත්‍රය මමත් යම් කිසි දහමක් දන්නවා, ඔබ අහන්නට කැමති නම් මම ඒක පැහැදිලි කරලා දෙන්න සූදානම් කියලා. හා හොඳයි කමන්නේ කියන්නේ කියලා මේ පොකුසාති බුදුහාමුදුරට. බුදුහාමුදුර කවුද කියලා තාම මම හඳුනගෙන නැහැ. බුදුහාමුදුරන් ආරාධනා කළ පොකුසාති එහෙනම් ඔබේ දන්න දර්ශනය කියන්න කියලා. පින්තුනි ඒ කතා බහේදී සාකච්ඡාවේදී මේ ආපු ධර්ම කරුණෝ ඇහුව අහලා දැනගත්තට පස්සේ පොකුසාති බුදුහාමුදුරන්ගේ දෙපා මුල වැඳ වැටුණා. ඔහු සඳහන් කළා මේ බණ බුදුවරේ කර වෙන කෙනෙකුට කියන්න බෑ කියලා. ඔහු සමාව අයදුවා මට ඔබ හඳුනා ගන්න බැරි වීම ගැන කියලා. බුදුහාමුදුරන්ගේ දෙපා ළඟ වැඳ වැටිලා බුදුහාමුදුරනි ශාපේ බවට පත් වුණා. පින්නතුනි අන්න ඒ ධර්මයේ තුලින් හඳුනාගත්ත බුදුහාමුදුර කවුද කියලා. ඊට පස්සේ ඕන ශ්‍රාවකයන් කවුද කියලා ශ්‍රාවකයන් හඳුනාගෙන යන උත්සාහ කළා. සමහර අය පින්නතුනි උපතිස්ස පරිබ්‍රාහ්මණයකයා සරියුත් හාමුදුර වගේ අය මුලින්ම හාමුණිය ශ්‍රාවකේ. උපතිස්සට මුලින්ම හාමුණේ කවුද? උපතිස්සට මුලින්ම හාමුණේ අස්සදි කියන ස්වාමීන් වහන්සේ. අර පස්සක මහරොන්ගෙන් අන්තිමට පැවිදි වෙච්ච ස්වාමීන් වහන්සේ. මේ අස්සදිහාඳුරු මුණගැහුණට පස්සේ උපතිස්ස අහනවා, ස්වාමීනි ඔබ වහන්සේගේ ඉන්ද්‍රියන් බොහොම ප්‍රසන්නයි. ඔබ වහන්සේ ඉතාම සංවරශීලී. ඔබ වහන්සේගෙන් මොකක් හරි ආධ්‍යාත්මික ගුණයක් තියෙනවා. ඔබ දන්න ධර්මය මොකද්ද කියලා ඇහුවා. එතකොට පින්නතුනි අස්සදිහාඳුරු කියනවා, උපතිස්ස මම ලොකු දර්ශනයක් ගන්න කෙනෙක් නෙවෙයි, මම ළඟ ගමහන කෙනෙක්. මම බොහොම ටිකයි දන්නේ කියලා සඳහන් කළා. දැන් හොඳටම දන්නා හැම තමයි පේනොත් නේ ඔක්කොම දන්නවා කියලා එක විදිහට කියන්නේ නැහැ. දන්නේ ටිකයි කියලා තමයි කියන්නේ. පින්නතුනි අස්සදි හාමුදුරෝ අර යේ ධම්මා කියන ගාථාවෙන් බුදු දහමේ ගැඹුරම තැනින් ඉතාම කෙටියෙන් බණ කිව්වත් විදිහට උපදේශ පරිවර්තකයට. ඒ බණ අහපු ගමම ඔහු ධර්මයේ තේරුම් ගත්තා. අර ශ්‍රාවකයා පිළිබඳව සංඝරත්නයේ පිළිබඳව ප්‍රසාදෙන් ඔහු ඊළඟට ගියේ ධර්මය කරා. ධර්මයේ තුලින් හඳුනාගත්ත බුදුහාමුදුරුවෝ කවුද කියලා ඊට පස්සේ අහුවා ඔබේ ශාස්ත්‍රවරේ කවුද කියලා ශාස්ත්‍රවරේ හොයාගෙන ගියා. මේක තමයි පින්තුනි ශ්‍රද්ධාවේ ලක්ෂණය. කුමක් හෝ එක තැනකට ප්‍රසාදයක් ඇතිවෙච්ච ගමම්ම අනිත් රත්නයන් දෙක ගැනත් ප්‍රසාදය ගෞරවය ඇති වෙනවා. මේක තමයි ශ්‍රද්ධාවේ ලක්ෂණය. මේ ශ්‍රද්ධාව මුලින් හටගන්නේ පින්තුනි මුලින් බාහිර දේවල් දැකලා. ඇතැම් විට ස්වාමීන් වහන්සේ කෙනෙක්ගෙන් උනත් බාහිර දර්ශනයෙන් තමයි මුලින් ඇතැම් විට ප්‍රසාදය ඇති වෙන්නේ. දැන් බණ දහම් අහනකොට උනත් දැන් කාලේ හැටියට නම් මුලින්ම බණ දහම් ගැන ප්‍රසාදය ඇති වෙන්නේ එක්ක කවි බණක් කියනකොට බෝධි පූජාවක් තියනකොට. එහෙම තමයි මුලින්ම ස්වාමීන් වහන්සේ කෙනෙක් බොහොම මිහිරි හඬින් බණ කියනවනම් ඒ හඬට තමයි මුලින් අපි පැහැදෙන්නේ. ඒක හොඳයි පිනතුන වරදක් නෙවෙයි. දැන් අපි පුඩු කුඩාම කාලේ පනදුරේ හරි ධම්ම හාමුදුරන්ගේ බෝධි පූජාව නැහුවා අපි පොඩි කාලේ ගිහිල්ලා. එතකොට තමයි ටිකක් ප්‍රසාදය ඇති වුණේ ස්වාමීන් වහන්සේලා දකින්න ඕන ආශ්‍රය කරන්න ඕන කියලා. ඒකෙන් ටිකෙන් ටික කැමිට ධර්මය කරාවා. මට මතකයි අපි කුඩාම කාලේ අරියදම ස්වාමීන් වහන්සේ අපේ ගම්පලට කිට්ටුව ලොකු ක්‍රීඩාංගණයකට වැඩම කළා. අපේ ගෙවලින් ඉඳලා හැටම පහක් පැයක් දුර. අපි ඉතින් ට්‍රැක්ටරයකින් ගියා. ඒ කාලේ ට්‍රැක්ටර් වල යන්නේ ඉතින් කට්ටිය පිරෙලා ගියා පොඩි ඩක් තිබුණා මාත් ඉතින් නැගලා ගියා. සරි බුදේකුත් නැහැ පොඩි කල්සම්කුත් නැගෙන ගියා. පින්නතුනි ගිහිල්ලා යනකොට මුළු ක්‍රීඩාංගණයම සෙනඟ පිරෙලා ක්‍රීඩාංගණයේ අවසන් වෙන රේල් පාරකින්. අපි ගිහිපොය රේල් පාරේ හිටියේ. රේල් පාරින් තමයි බණ ඇහුවේ අපි. ඈත තමයි දැක්කේ පොඩි ඡායාවක් වගේ ස්වාමීන් වහන්සේ ඉන්නවා. හැබැයි කටහඬ නම් හොඳට මෙහුණා. පින්නතුනි ටිකෙන් ටික ඇතැම් විට බණ දහම් වලට, කයු බණ වලට, බෝධි පූජා වලට, ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ කටහඬට එහෙම තමයි අපි මුලදි පහදින්නේ. හැබැයි ඒක ටිකෙන් ටික ගැඹුරු කරා යනවා. ඒ වගේම ස්වාමීන් වහන්සේ කෙනෙක් වුණත් ඇතැම් විට බාහිර දර්ශනීයට තමයි මුලින් පහදෙන්නේ. ටිකෙන් ටික අපි ධර්මය කරන්න යොමු වෙනවා. බුදුහාඳුර ගැන වුණත් වර්තමාන කාලේ නම් ඇතැම් විට පින්නතුනි අපි බුදුහාඳුරගේ පින්තූරයක් දකිනකොට, බුදු පිළිමයක් දකිනකොට, ඇතැම් විට වෙසක් කාලේට ඒ සැරසිලියානි දකිනකොට මුලදි ප්‍රසාදයක් ඇති වෙනවා. හැබැයි ඒක පින්නතුනි ටිකෙන් ටික ඉදිරියට යන්නට ඕන. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ නම් සමහර අය බුදුහාඳුරට පැහැදුනේ බුදුහාඳුරගේ රූප සම්පතිය දැකලා. සමහර අය පැහැදුනේ බුදුහාඳුරගේ ඊර්ද බලය නිසා. බුදුහාඳුර සුවිශේෂී හැකියාව තිබුණේ නිසා පැහැදුනේ. සමහර අය පැහැදුනේ බුදුහාඳුරට හුඟා ශිෂ්‍ය පිරිසක් හිටිය නිසා. සමහර අය පැහැදුනේ මොකද දන්නවද පිනතුනේ? එක බ්‍රාහ්මණේ කියලා කියනවා බුදුහාඳුරනේ ඔබ වහන්සේට මං හරියට පැහැදිලි ඉන්නේ කියලා. බුදුහාඳුර අහනවා ඔබ මගේ මොකටද පැහැදිලි ඉන්නේ කියලා. මෙයා කියනවා බුදුහාඳුරනේ ඔබ වහන්සේ බොහොම පොඩ්ඩයිනේ වළඳන්නේ පාත්‍රේ මම ඒකට හරියට පැහැදිලි ඉන්නේ කියලා. බුදුහාඳුර කියනවා බ්‍රාහ්මණය මම පාත්‍රේ පොඩ්ඩක් වළඳන වෙලාවලුත් තියෙනවා. පාත්‍රේ පුරවලම වළඳන වෙලාවලුත් තියෙනවා. ඒ නිසා පොඩ්ඩක් වළඳන එකට පැහැදිලි නම් වැඩක් නැහැ කියලා. ඊට පස්සේ කියනවා බුදුහාඳුරනේ මම ඔබ වහන්සේට පැහැදෙන ඔබ වහන්සේ ඉතාම රෝක්ෂ සිවුරු බොහොම දුරවල වෙච්ච සෙදි වලින් හදපු සිවුරු වලින් සිවුරු පාවිච්චි කරන්නේ ඒ නිසා මම පැහැදීමට පත්වෙන්නේ කියලා. බුදුහාඳුර කියනවා බ්‍රාහ්මණය ඕක නෙමෙයි පැහැදෙන ඕන කාරණේ. මම ඉතාම දිනපත් වෙච්ච පාංශුකුළු සිවුරු පරිහරණය කරන වගේම මම ඉතාම සීනිදු රජවරු සිටවරු අය දෙන ඉතාම වටිනා ඉතාම දිලිසෙන සිවුරුත් මම පාවිච්චි කරනවා. ඒ නිසා ඒක පැහැදෙන කාරණයක් නෙමෙයි කියලා. ඒ නිසා කෙනෙක් ගැන පැහැදෙන්න ඕනේ ඒ කෙනාගේ ඥානය පිළිබඳව, ඒ කෙනාගේ විමුක්තිය පිළිබඳව, ඒ කෙනා කොයිතරම් දුකෙන් නිදහස් වුණාද කියන කාරණය මත, ඒ වගේම ඒ කෙනා කොයිතරම් නම් හිතේ කෙලෙස් දුරු කරපු කෙනෙක්ද කියන කරුණ මතයි කෙනෙක් ගැන පැහැදෙන්න ඕන කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඉතින් පින්වතුනි අපත් මුලින් මෙන්න මේ විදිහට යම් කිසි විදියක ප්‍රසාදයකට පත් වුණාට කමක් නැහැ. නමුත් පින්වතුනි ප්‍රසාදය ස්ථාවර අවබෝධයක් කරා අපි යන්නට ඕන. ඒ මුලින් ඇතිවන ප්‍රසාදයට මුලින් ඇතිවන ශ්‍රද්ධාවට කියනවා අමෝලික ශ්‍රද්ධා කියලා. ලොකු මුදුන් මුලක් නැහැ. මුදුන් මුලක් නැති ගහක් ඕන වෙලාවක පෙරලෙන්න පුළුවන්. ඒ මුදුන් මුලක් නොමැති ගහක් හැපුවොත් ආය හැදෙන්නේ නැහැ. පින්නතුනි මුදුන් මුලක් නැති දැඩි ශක්තිමත් මුලක් නැති ශ්‍රද්ධාවට කියනවා අමෝලික ශ්‍රද්ධා කියලා. ඒක තමයි මුලින් අපි හටගන්නේ. ඒක වරදක්ම නෙවෙයි. හැබැයි පින්නතුනි ශ්‍රද්ධාව ඉඳලා ස්ථාවර අවබෝධයක් කරා අපි යන්නට ඕන. එතකොට පින්නතුනි සමහර අවස්ථාවලදී බුදුහාඳුරෝ ඊටම මාන්නකාර අය දමණය කරන්න. ඒ මාන්නකාර අයගේ ශ්‍රද්ධා වැඩි කරන්න බුදුහාඳුරෝ විවිධ විදිහේ උපක්‍රම පාවිච්චි කරලා තියෙනවා. ඒ එක් උපක්‍රමයක් තමයි බුදුහාඳුරෝ ඊරිද බල පාවිච්චි කරලා තියෙනවා. දැන් ශාක්‍යයන්ගේ මානෙ බුදුහාඳුරෝ සම්බුද්ධත්වයට පත් වෙලා ශාක්‍යයන් හමු වෙන්න, තමගේ ඥාතීන් හමු වෙන්න කිඹුල් අතර ගියාට පස්සේ ඒ කිඹුල්ලත් කුරේ හිටියයි පින්නතුනි. තමන්ගේ මරණකලින් ඥාතියෙක් නිසා වැඩිහිටියයි බුදුහාඳුරන්ට වැන්නේ නැහැ. බර බාලයට කියලා බාලයි ඉස්සරහට දාලා අඩු වයසේ ළමයි ඉස්සරහට යවල බුදුහාඳුරන්ට වැන්දේවා. බුදුහාඳුර මෙන්න මේ වෙලාවේ පින්නතුනි ඒ ඥාතීන්ගේ මානෙ බිඳහෙලන්න යමක මහ ප්‍රතිහාරය පෑවා. තමන් වහන්සේගේ ශරීරයෙන් එක විට ගින්දරක් ජලයක් පිට වෙන විදිහේ සුවිශේෂ හැකියාවක්. ඒක සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුට පමණය කරන්න පුළුවන්. අග්‍ර ශ්‍රාවකයන්ටවත් ඒ ඊරිදි බලය පාන්න බෑ. පින්නතුනි මෙන්න මේ ඊරිදි බලය ලැබුවට පස්සේ මුලින්ම වැඳේ කවුද? සුද්ධෝදන රජතුමා. ඈ බුදුහාමුදුරගෙම පියතුමා. සුද්ධෝදන රජතුමා වැඳලා පස්සේ අනිත් පැයට නොදෙන්න බැරි වුණා. අනිත් පැය ඊට පස්සේ වැඳා. ඒ වගේම පින්නතුනි උරුවෙල් කාශ්‍යප බොහොම මාන්නේ හිටිය කෙනෙක්. බුදුහාඳුරෝ පස්සක මහණුන්ට ධර්ම දේශනා කළා. ඒ වගේම අනිත්තර යහලෝ අර තව කණ්ඩායමක් ආව උන්ට බණ කියලා. ප්‍රථම රහතන් වහන්සේලා 69 නිර්මාණය කරලා පස්සේ ඊළඟට බුදුහාඳුරෝ උරුවෙල් දනව්හි උරුවෙල් කාශ්‍යප ඇතුළු ඒ ජටිලයන් ඉන්න ප්‍රදේශෙට ගියා. උරුවෙල් කාශ්‍යප කියලා ආගමික ශාස්ත්‍රවරයෙක් හමු වුණා. ඔහු බොහොම මාන්නේ හිටිය කෙනෙක්. ඒ මාන්නේ හිටිය නිසා බුදුහාමුදුරුවෝ ඔහුගේ මානෙ දුරු කරන්න දවස් කීපයක් බොහෝ දෙක ගත කරන්න වුණා. දවස් 7ක් ඉන්න ඕන පින්නතුනි. දවස් 7ක් බුදුහාමුදුරුවෝ කොච්චර උත්සාහයෙන් දරුවද දන්නවද? ඊරිදි බල 1500 ගණන් පානුන ඔහුට මේ එක් පුද්ගලෙක් දමනය කරගන්න විවිධ විදිහේ ක්‍රම උපයෝගී කරා මොහු යටත් වුණේම නැහැ. යටත් වුණා කියන්නේ බුදුහාමුදුරන්ට අමතුන් යටත් කරගන්න ඕන කමක් තිබුණේ. බුදුහාමුදුරන්ට අවශ්‍යකලේ මෙයාව ධර්මයේ අහන මට්ටමට ඔහුගේ මානසිකත්වය ගන්න, ධර්මයේ අහන්න පුළුවන් නිහතමානී සත්‍යයට පුද්ගලය ගන්න බුදුහාමුදුරන් විශාල පරිශ්‍රමයක් දරනවා. සතියකට ආසන කාලයක් පොහොච්චක එක තැනිලගෙන. නමුත් බුදුහාමුදුරේ මතකලේ පිනතුනේ ඔහු යටත් ඔහුව ප්‍රසාදයට පත් කරගත්තට පස්සේ ඊට පස්සේ ඔහුගේ තව සහෝදරයන් හිටියා ගායකාශ්‍යප නදීකාශ්‍යප කියලා. මේ තුන් දෙනාටම පින්නතුනි දහසක පරිවාර පිරිසක් හිටියා. දහසක අනුගාමික පිරිසක් හිටියා. උරුවෙල කාශ්‍යපත් එකම පුද්ගල වෙනුවෙන් නෙවෙයි බුදුහාරම එක කළේ. ඒ එක පුද්ගලයාට පස්සේ අර දහස් මේකට ගන්න පහසුවක් වුණා. අනිත් දේ තමයි මේ උරුවෙල කාශ්‍යප මේ මාන්නේ හිටියට පින්නතුනි බුදුවරෙක් දකින්නට, බුදුවරෙකින් බණ අහන්නට, බුදුවරෙක් සියකින් දකින්නට සසර අපමණ කලක් පෙරම් පුරලා පාරමිතා පුරලා ගුණධම් වඩලාපු කෙනෙක් නිකන් කෙනෙක් නෙවෙයි. ඒ නිසා බුදුහාමුදුරුවෝ මේ පුද්ගලයන්ගේ යථා ස්වභාවය තේරුම් ගන්නවා. තේරුම් ගෙන දැමිට එක පුද්ගලෙක් වෙනුවෙන් හෝ බුදුහාමුදුරුවෝ සැතපුන් සිය ගණන් පයින් ගිහිපු අවස්ථා තියෙනවා. එක පුද්ගලෙක් වෙනුවෙන් හෝ ඇතැමිට ඉරිදි බල විශාල ප්‍රමාණයක් දක්වපු අවස්ථා තියෙනවා. හැබැයි කෙනතුනි බුදුහාමුදුරුවෝ මේ ඉරිදි බල කාලා පුද්ගලයෙක් සංවර කළාට, පුද්ගලයෙක් දමනය කළාට බුදුහාමුදුරෝ ඊරිදි බල ගැන සම්පූර්ණ විශ්වාසය තිබෙන්නේ නැහැ. ඊරිදි ප්‍රාතිහාරයෙන් දමනය කරන අය ඊට පස්සේ බුදුහාමුදුරෝ අනුශාසනා ප්‍රාතිහාරයෙන් ඔවුන්ගේ ඉතුරු දමනය කටයුතු කරනවා. ඇයි ඒකට හේතුව? ඊරිදි ප්‍රාතිහාරයෙන් දමනය කරන අය පින්නතුනේ ඒකට විතරක් ප්‍රසාදයට පත්වල හිටියොත් මොකද්ද? වෙනත් කවුරු හරි මැජික් පෙන්වන කෙනෙක් ඉන්නවා කියලා දැනගත්තොත් මේක නතරලේ යනවා. දැන් අපට ඒක නිවෙන්නේ. අපි බොහෝ වෙලට මැජික් වලට කැමතියි. බොහොම දෙයක් හිටි ගමන් ගෙනලා දානවනම්, නොපෙනෙන දෙයක් පේන ගන්නවනම්, අහම්බෙන් ඕපපාතික වෙනවනම් අපි සාදුකාර දෙයක වදිනවා. පින්නතුනේ මේකේ ලෝකයේ ස්වභාවය. නමුත් බුදුදහමේ මේක අගය කරන්නේ නැහැ. බුදුදහමේ දෙවෙනි හැකියාවක් තියෙනවා. ඒ වෙනි දේවල් උපයෝගී කරගන්නවා. නමුත් ඒවා පුද්ගලයේ හැබෑ අවබෝධයක් හරහා යන කරුණ හැටියට නෙවෙයි සඳහන් කරන්නේ. යම් කිසි කෙනෙක් පොවඩ හතරක් කැන්ලක් හෝ වෙනත් අලු ටිකක් හෝ කුයර් ටිකක් හෝ නොපෙනෙන ඉඳලා ගෙනලා දැම්මට ඔබට දුකෙන් නිදහස් වෙන්න බෑ. ඔබ මහලු වෙද්දී, ඔබ මරණයට පත් වෙද්දී ඔබට එන ඒ දුකෙන් නිදහස් වෙන්න ඒ රත්තරන් කැබැලකට හෝ මුදුවකට හෝ කුයර් ටිකකට හෝ වෙනත් ආලේපකට පුළුවන් කමක් නෑ. ඒ නිසා බුදුදහමෙන් අගය කරන්නේ සැබෑවස්සම නිවී සැනසෙන දහමක් අහලා ඒ අහන දහම තුළින් අවබෝධයක් ලබාගෙන ඒ අවබෝධය තුළින් අනාගතයේන ජීවිත අභියෝග වලට සාර්ථකව නොසලී මුහුණ දෙන්න පුළුවන් ඉදී ශක්තියක් ඇති කිරීමයි බුදුදහමෙන් කරන්නේ. ඒ නිසා අන්න ඒ ගමනේදී බුදුහාඳුරු ඉරිදිබර උපයෝගී කරගෙන තියෙනවා. දැන් අඟුලිමාල දමනය කරන වෙලාවේ බුදුහාඳුරු ඉරිදිබරයක් උපයෝගී කරගත්තා. අඟුලිමාලට කියන්නේ බුදුහාඳුරු ළඟ ඉන්නවා වගේ. නමුත් බුදුහාඳුරු ඉරිදිබලෙන් ළඟ ඉන්න බව දෙන්නවට බුදුහාඳුරු හුවාක ඈත ඉන්නේ. ඔහුගේ ඇසේ පෙනීම වෙනස් කළා. බුදුහාඳුරු ඔහු ළඟ ඉන්න බුදුහාඳුරු ළඟ ඉන්න විදිහට සැලැස්සුවා. අඟුලිමාල කඩුවත් අරගෙන වේගෙන් බුදුහාඳුරු කරා දුවනවා. දිව්වට බුදුහාඳුරු ඉතාම ප්‍රකෘති ගමනේ සංවරව යනවා. අඟුලිමාලට ළඟා වෙන්න බෑ. අඟුලිමාල කෑ ගහලා කියනවා, අඟුලිමාලට පින්න තුනේ අස්වැයගේ පිටේ කෙනෙක් ගියත් ඒ අස්වැයා පසු බෑන ලුව බැඳලා ගිහිල්ලා අල්ලගෙන අස්වැය වටලා අස්වැයගේ පිටේ ඉන්න කෙනා වටලා ඌව මරණය කරන්න පුළුවන්, මරණයට පත් කරන්න පුළුවන් හැකියාවක් තිබුණා. එහෙම හැකියාවක් තිබෙච්ච අඟුලිමාලට මේ ප්‍රകൃති ගමනින් වඩින මේ ශ්‍රමණයන් වහන්සේට ළඟා වෙන්න බැරි අය කියලා කල්පනා කළා. ඔහු වෙහෙසට පත් වුණා. ඒ වෙහෙසට පත් වුණ නිසාම ඔහු කෑ ගහලා කිව්වේ ශ්‍රමණේ නවතින්න කියලා. පින්නතුනි මෙතෙන්දී බුදුහාඳු උපයෝගී කරගත්තේ ඉරිදිබලයක්. නමුත් මේ කුමන විදිහේ ඉරිදිබල බුදුහාඳු උපයෝගී කරගත්තත් උන්වහන්සේ පුද්ගලයන්ගේ දැඩි මාන්නය හෝ සඩකරු ස්වභාව දුරු කිරීම සඳහා මූලික උපක්‍රමයක් සඳහා විතරයි මේ ඉරිදිබල උන්වහන්සේ උපයෝගී කරගත්තේ. ඊළඟට ඉරිදිබලයෙන් සංවර කරන අය ඊළඟට දෙවෙනි පියවරට අරන් ගිහිල්ලා උන්වහන්සේගේ ආදේශනා ප්‍රතිහාරය නැත්තම් දුකෙන් නිදහස් වීමක් කියන මේ මාර්ගයේ දේශනා කිරීම නැමැති අවබෝධය ලබා දීලා ස්ථාවර ලෙසම ඒ ශ්‍රාවකයන් හික්මවන්න බුදුහාමුදුරුවෝ දක්ෂ වුණා. ඒ නිසා බුදුහාමුදුරන්ට අනුත්තර පුරිස ධම්මසාරති කියලා කියන්නේ. පින්නතුනි මෙන්න මේ ශ්‍රද්ධාවට පත් වෙන්නේ අපි කිව්ව මුලින් යම් යම් විදිහේ බාහිර දේවල් දැකලායි ශ්‍රද්ධාවට පත් වෙන්නේ. දැන් උනත් ධර්මයේ පිළිබඳව කියලා අපි හිතන් ඉන්නේ, සාසනයෙන් ප්‍රයෝජන ගන්නමයි කියලා අපි හිතන් ඉන්නේ. සාමාන්‍යයෙන් අපි හිතාගෙන ඉන්නේ අපේ දරුවේගේ උපන්දිනයේ පුද පූජාවක් තියෙන එක, දානයක් දෙන එක, ඒ වගේම අපලයක් ආවම කුමක් හෝ පූජාවක් දීලා ආශිර්වාදයක් ලබා ගන්න එක, අපට හිතේ පීඩාවක් ඇති වුණාම ගිහිල්ලා කතා බහ කරන්න. සාමාන්‍ය මේ ටිකට තමයි අපි දැනට සාසනය බොහෝ දෙනෙක් පාවිච්චි කරන්නේ. පින්නතුනි මේ දේවල් ටික බුදුදහම තුලින් කෙරුණට මේක නෙවෙයි බුදුදහමේ සැබෑම පරමාර්ථය. බොහෝ දෙනෙක් සාසනය හඳුනාගෙන තියෙන්නේ මියගේ ඥාතීන්ට මියගේ ඥාතීන් ගොඩගන්න දාහනයක් දෙන ස්ථානයක් විදියට. බොහෝ දෙනෙකුට ඇතැම් විට ස්වාමීන් වහන්සේලා මතක් වෙන්නේ කවුරු කෙනෙක් මරණයට පත් වුණාම. මැරිච්ච කෙනා ගොඩ ගන්නකොට තමයි හාමුදුරුවෝ මතක් වෙන්නේ. ගොඩ ගන්න කියන්නේ මේ අපායෙන් ගොඩ ගන්න. මිනි වලින් ගොඩ ගන්න නෙවෙයි. පින්නතුනි ඇතැම් විට එයාව අමතන් කටයුතු කරන්න හාමුදුරුවෝ වෙනවා. ඊට පස්සේ හැකියාවක් ඉදන බැරි වෙලා තමයිවත් ගිහිල්ලා දන්නේ නැහැ කියලා ආයෙකින් ගොඩ ගන්න. ආයෙකින් දානයක් හෝ මොකක් හරි දෙයකට ආරාධනා කරනවා. මේක තමයි පින්නතුනි බොහෝ දිනක් සාක්ෂණය කියලා වර්තමානයේ හඳුනාගෙන තියෙන්නේ. ඇතැම් විට මියගිය ඥාතීන් වෙනුවෙන් දෙන දාන ටික නැවැත්තුවොත් ඇතැම් විට හාමුදුරන්ට දානි නැති වෙනත් පුළුවන්. එහෙම තත්ත්වයක් තියෙනවා. පින්නතුනි, නමුත් අපි හැබෑ ලෙසම හඳුනා ගන්නට ඕන ශාසනයෙන් අපි හැබෑ ලෙසම ගන්න ප්‍රතිඵලය මොකද්ද කියලා. අපි ස්වාමීන් වහන්සේ දානේ පූජා කළා අපි කුසලයක් සිදු කරගන්නවා. ඒක නොකරනව නෙවෙයි. නමුත් පින්නතුනි, ස්වාමීන් වහන්සේට අපි සිව්පස්යෙන් උපස්ථාන කරලා අපි ලබා ගන්න ප්‍රධානම දේ තමයි සද්ධර්මයේ ප්‍රතිලාභය ලබා ගන්න එක. මේ සසර ස්වභාවය මොකද්ද? අපේ ජීවිතයේ ස්වභාවය මොකද්ද? සසර දුකෙන් එතෙර වෙන්න අපි කරන්න ඕනේ මොකද්ද කියන කරුණ පිළිබඳව බුදුහාඳුරන්ගේ දේශනාව සැබෑ අසාන් දැනගන්නයි අපි මේ ස්වාමීන් වහන්සේලාට සිව්පස්යෙන් උපස්ථාන කරන්නේ. ස්වාමීන් වහන්සේ හැකිට අපේ වගකීමක් තියෙනවා, අපේ යුතුකමක් තියෙනවා. මේ පින්නතුන් බොහොම වෙලෙස මාසයෙන් හරි හම්බ කරලා කැප කරන ධනයෙන් අපට පූජා කරනකොට මේ දහම් මග අපි දන්නේ ඉහළම ආකාරයෙන් මේ අතන්ට සඳහන් කරන්න දේශනා කරන්න අපේ ලොකු වගකීමක් තියෙනවා. බොහෝ දෙනෙක් පින්නතුනි සමහර නැත්තම් බනහන නෙවෙයි කැමති. බොහෝ දෙනෙක් කැමති ගුණ කතන වලට. දානකදී වුණත් පින්කමකදී වුණත් නම් වට්ටෝරු ගණන් කියනට හරි කැමති. බන අඩු වුණාට කමන්නේ. පින්නතුනි මේක හරීම අභාග්‍යයි. ගුණ කතන පින්නතුනි අපේ ගැන අපි ගුණ කතන දන්නව නේනේ. අමුතින් පිටස මැද කියන්න ඕනේ නෑනේ. පින්නතුනි අපි නිතරම දානයක් දෙන්න හරි වෙනත් පින්කමකදී හරි වැඩිපුර ධර්ම දේශනා අහන්නටයි. ධර්මයේ ඊටාම ගැඹුරු කරන්න අහා දැනගන්නයි අපි උත්සාහවන්ත වෙන්න ඕන. දැන් අපෙන් බණ අහන පින්නතුන් නම් කියන්නේ සානුනාත් අපේ නමවත් අපි උඩ කමන්නේ අපට බණ ටිකක් කියවම ඇති කියලා. මේ පින්නතුන් හුඟාම් බුද්ධිමත්. පින්නතුනි නමක් කියවෙනව අඩුණාට හිත සමනාප කරගන්න එපා. තමන් යම් කිසි සත්භාවයකින් නම් ප්‍රාර්ථනාවකින් නම් පින්කමක් කරන්නේ. ඔබ මේ පින්කම කරනකොට මේ ආනිසංසය ඔබට ලැබෙනවා. නම කියවුණත් නැතුණත් මේ ආනිසංසය ඔබට උරුම වෙනවා. ඒ නිසා නම වැඩිපුර ප්‍රසිද්ධිය කියන ගිය ගමන්ම ඔබේ පින්කම වටිනාකම අඩු වෙනවා. ඇයි ඔබ කැමති වෙලා තියෙන්නේ පින්කම ආනිසංසයට නෙවෙයි. ඔබේ කීර්තියට ඔබ කැමති වෙලා තියෙන්නේ. ඔබේ මාන්නය දිනු කරගන්න කැමති වෙලා තියෙන්නේ. ඇතැම් විට ඔබට නැති කෙලෙස් ටිකක් ඇති වෙනවා පින්කම කරන්න ගිහිල්ලා. ඒ නිසා පින්නතුනි විශේෂයෙන් ධර්මයේ ළඟදී ඒ ධර්මයෙන් නියම ප්‍රතිඵල ලබන නම් අපි බුද්ධිමත් වෙන්නට ඕන, අපි නිහතමානී වෙන්නට ඕන. ඒ වගේම පින්නතුනි විශේෂයෙන්ම කර්මීය මෙත්ත සූත්‍රයේ තියෙන ගුණාංග ටික අපේ ළඟ හැකිතාක් දුරට දිනු කරගන්න ඕන. දක්ෂ බව, ඍජු බව, මෘදු ගතිය, අනතිමානීය ගතිය, මේ වගේ ගුණාංග, මෛත්‍රිය, සැහැල්ලු ගති පැතුම් ඇති බව, ලැබදීන් සතුට වීම, මෙන්න මේ ගුණාංග ලැබුණු තරමට තමයි පින්නතුනි අපට හැබැයිසම ධර්මයේ ලැබිලා ශ්‍රද්ධාව දිනු වෙන්නේ. පින්නතුනි ශ්‍රද්ධාව දිනු වෙන උපා ක්‍රම තියෙනවා. අපි මුලින් සඳහන් කරපු ආකාරයට බුදුරජාණන් වහන්සේ ඊරිද බලය දැකලා හෝ වේවා, බුදුරජාණන් වහන්සේගේ ලොකු පිළිමයක් දැකලා හෝ වේවා, බුදුරජාණන් වහන්සේ ලෝකයන්ට වඳින පුදන පුද පූජා කරන දේවල් දැකලා ප්‍රසාදයට පත් වෙන පුළුවන්. ධර්මයේ මිහිරි බව දැකලා ධර්මයේ ලක්ෂණක දේශනා කරන දැකලා කෙනෙක් ප්‍රසාදයට පත් වෙන පුළුවන්. ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ සංවර සීලෙන් ගමන් විලාසය දැකලා කෙනෙක් හැදෙන පුළුවන්. නමුත් පින්තුනි බුදුදහමෙහි ස්ථාවර ශ්‍රද්ධාවට පත් වෙන්නේ කොහොමද? ධර්මය අහලා ධර්මයේ හරියට අහපු තරමට තමයි පින්නතුනි ශ්‍රද්ධාව ඇතිවන්නේ. අපි උදේ සඳහන් කළා බුදුහාමුදුරේ දේශනා කළා යෝ පටිච්චසමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. යම් කෙනෙක් පටිච්චසමුප්පාදේ දකිනවා නම් ඒ තැනැත්තා ධර්මය දැක්කා වෙනවා. යම් කෙනෙක් ධර්මය දැක්කා නම් ඒ කෙනා බුදුහාමුදුරෝ දැක්ක කෙනෙක් වෙනවා කියලා. පින්නතුනි බුදුහාමුදුරන්ගේ සජීවී රූපේ දැකට විතරක් නියම ශ්‍රද්ධාවට පත් වෙන්නේ නැහැ. දැන් මේ පින්නතුන් දන්නවා දේවදත්ත හාමුදුරුව ගැන. දේවදත්ත ස්වාමීන් වහන්සේ බුදුහාමුදුරු සමග එකට තමයි හිටියේ කාලයක්. ඉඳ එක විහෙර විද විද දහම් මනහර කියලා කියනවනේ. නමුත් බුදුහාමුදුරන්ගේ ගුණේ හඳුනාගත්තේ නැහැ. බුදුහාමුදුරුව පිරිනවන කාල අවුරුදු 200 ගණනකට පස්සේ මේ දුහාමුදුරෝ නිග්‍රෝධ හාමුදුරුව ආදී ස්වාමීන් වහන්සේලා රහතන් වහන්සේලා බුදුහාමුදුරුව හඳුනාගත්තා. බුදුහාමුදුරුව ඇසුරු කළා. කොහොමද බුදුහාමුදුරුව හඳුනාගත්තේ? බුදුහාමුදුරුව හඳුනාගත්තේ ධර්මයේ තුලින්. ධර්මය තුළින් හඳුනා ගන්න බුදු හාමුදුරුවෝ කිනතුනේ සාමාන්‍ය විදිහට හඳුනා ගන්න බුදුරයා බුදුරජාණන් වහන්සේට වඩා බොහොම වටින කෙනෙක්. ඒ ඇතිවන ශ්‍රද්ධාව ආකාරවතී ශ්‍රද්ධා කියලා ස්ථාවර ශ්‍රද්ධාවකට පත් වෙනවා. ඒක තමයි බුදුදහමෙන් අගය කරන්නේ. කොහොමද පින්නතුනි මේ ශ්‍රද්ධාව ඇති කරගන්නේ? මේ ශ්‍රද්ධාව ඇති කරගන්න නම් ප්‍රධාන වශයෙන් ධර්ම ශ්‍රවණය හේතු වෙනවා. ඒ ධර්ම ශ්‍රවණේ ලබන්න නම් අපිට කල්යම් මිතුරු මුණ ගැහෙන්නට ඕන. ධර්ම ශ්‍රවණය කරන්න පින්නතුනි අපිට ධර්මයෙන් පළවෙනි පියවර ලැබෙන අවබෝධය තමයි කම්මච්ඡකතා සම්බන්ධිතිය ඇති වෙනවා. හොඳ කර්ම කරනකොට හොඳ විපාක ගන්න. හිත අපිරිසිදුව කරන පාප කර්ම වලින් තමයි දුක් විපාක ලැබෙනවා කියන අවබෝධය ඇති වෙනවා. පින්නතුනි මෙන්න මේ කර්ම චක්‍රය පිළිබඳ අවබෝධය ඇති වෙනකොට අපේ ජීවිතවල ලොකු වෙනසක් වෙනවා. මොකද ඒ වෙනස අපි හැකිතා උත්සාහ කරනවා හිත අපිරිසිදු කරගෙන කරන අකුසල කර්ම වලින් වැළකීලා ඉන්නට. ධර්මයෙන් ලැබෙන පළවෙනි පියවර තමයි පින්නතුනි සබ්බ පාපසකරණන් කියපු විදියට ධර්මයේ තේරුම් ගන්න යා දන්නවා. හිත අපිරිසිදු නොවතින් වචනත් අපිරිසිදුයි, තමන්ගේ ශාරීරික ක්‍රියාවනත් අපිරිසිදුයි. ඒ අපිරිසිදු ක්‍රියාවලට තමට ලැබෙන විපාකත් දුක් විපාක කියලා දන්නවා. දැනගත්තු ගමම්ම එයා දුක් විඳින කැමති නැහැ. එයා බලෙන් දුක් විඳින කැමති නැහැ. ඒක නැත්තම් හැකිතාක් දුරට සුළු හෝ අකුසලයක් නොකර ඉන්නට එයා උත්සාහ කරනවා. එයා හිත නිතරම ආරක්ෂා කරනවා. ලක්ෂණ සුවඳවත් මලක් වගේ එයා හිත නිතරම ආරක්ෂා කරන කෙනෙක් වඩපත් වෙනවා. එයාට වටිනාම දේ එයාගේ හිත. ලෝකයන් සියලුම දේවල් නැති වෙලා කැඩිලා බිඳලා ගියත් ඒව තාවකාලික දෙයක්. නමුත් හිතේ ඇතිවන පසුබෑම මේ ආත්මෙට විතරක් නෙමෙයි. ඇතැමිට කල්ප ගානක් දුක තියන්නේ අපි සිදු වෙච්ච හිත හේතු වෙනවා. ඒ නිසා එයාගේ බඩු බාන නිසා හෝ දරුව නිසා දේපල නිසා තමන්ගේ රූපය නිසා මේ වගේ අවුරුදු 50-60 දෙයක් නිසා ඊට වඩා දුර ගමනක් යන මේ හිත නරක කරගන්නේ නැහැ. දැන් අපි බස් එකේ යනකොට පින්නතුනි සමහර අකීකරු අය ඉන්නව නේද? සමහර අය අකමැති අය ඉන්නවා. අපි බස් එකේ නිදා ගන්නවද කට්ටියත් එක්ක? අපි මොකක් හරි බැනුම් මාහරි නිස්සබ්ද ඔලුව පාත් කරන් යනවනේ. බස් එකේ නිදා ගහගත්තොත් ගමනාන්තයට නෙමෙයි පොලිසියට තමයි යන්නේ බස් එකත් එක්කම. ඒ නිසා පින්නතුනි අපි බස් එකේත් ගහ බැන ගන්න යන්නේ නැහැ. බොහොම නිස්සබ්දව ඉන්නවා ගමන ඉවර වෙනකම්. මේ බස් එක යන ගමන වගේම තමයි පින්නතුනි මේ මනස් ලෝකේ ඉන්න ගමන ලොකු වෙනසක් නැහැ. දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල ඉන්න ආයස දිහා බලනකොට මනස් ලෝකේ මේ අවුරුදු 80ක ජීවිත කාලයත් අර බස් එකේ පය 3-4ක් යන වගේ ගමනක් තමයි. ඒ නිසා මේ ගමනේදී හමු වෙන ඇත්ත කරන්දි සරුවල් වෙලා මේ ගමනට බාධා කරගන්නේ නැහැ. තමයි ඊට වඩා ලොකු ගමනක තමයි මේ යෙදෙන්නේ. ඒ නිසා අර බස් එකේ තමන් ළඟ එකට වාඩි වෙලා යන කෙනා වගේ තමයි තමන්ගේ ජීවිතේ ලැබෙච්ච ස්වාමි භාරයවන් දරුවා කියන අය. ඊට වඩා ලොකු වෙනසක් නැහැ. ළඟේ වාඩි වෙලා යනකොට යත් එක්ක අපි කතා බහ කරනවා නේ, ටිකක් hina වෙනවා. අද වැස්ස වගේ නේද කියලා අහනවා නේ, ටිකක් කතා බහ කරනවා නේ. ඒ ටිකක් යාළු වෙන ටිකක් දුර යනකන් යනවා නිසා යනවා. ඒ වගේ තමයි පින්නතුනේ තමන්ට මේ ජීවිතේ ලැබෙන ඥාති මිත්‍රාදීනොත් ඒ වගේ තමයි. ඒ ඇයි අපි සුහදව තියාගෙන මේ ගමන යනකම් පොඩ්ඩක් දුර යනවා මේ කට්ටියත් එක්ක. ඊට පස්සේ එයා වෙන තැන් වලින් බහැල යනවා, අපි වෙන තැන් වලින් බහැල යනවා ඉතින්. අපේ ගමන ඊට වඩා දුර ගමනක් මේ තියෙන්නේ. අන්න ඒ නිසා පින්නතුනේ කර්මය පිළිබඳව සද්ධර්ම ශ්‍රවණය තුළින් කර්මය පිළිබඳව අවබෝධය ලැබිච්ච ගමම්ම අපට ඇතිවන්නේ අපි මෙන්න මේ අකුසල වලින් දුර වෙන්න ඕනේ කියන දැඩි උත්සාහයක් වීරයක් තමයි හට ගන්නවා. අනිත් පැත්තෙන් පින්නතුනේ ආ දන්නවා හැකිතා දුරට උත්සාහ කරන්න ඕනේ කියලා. කුසල් කිරීම තමයි තමන්ට තියෙන රැකවරණය, තමන්ට තියෙන ආරක්ෂාව. තමන් කුසල් කරන්න පින්නතුනේ අතීත කර්ම ශක්තියෙන් වශයෙන් තමන්ට එන්න තියෙන දුර්වල කර්ම ශක්තියන් තියෙනවා නම් ඒව හුවා මගේ හැරිලා යනවා. තමන්ගේ මේ වර්තමානයේ කරන පිනේ බලවත්කම නිසා දානමයන් පුණ්‍ය කිරියවත් වූ, සීලමයන් පුණ්‍ය කිරියවත් වූ, භාවනාමයන් පුණ්‍ය කිරියවත් වූ කියලා සඳහන් කරන දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා යා හැකිදා දුරට සිද්ධ කරන්නට එයා උත්සාහවන්ත වෙනවා. ඒ පින් කරන්න එයාට ජීවිතයේ ඒ පිනේ ආස්වාදය විඳනියට ලැබෙනවා. පීති මුදාරං වින්දති දාතා කියලා කියනවා. දන් දෙන තැනැත්තා උතුම් වූ ප්‍රීතියක් විඳිනවායි කියලා. අපි යම් කිසි කෙනෙකුට කිසියම් පරිත්‍යාගයක් කරලා ඒ පරිත්‍යාගයෙන් ලැබපු කෙනා ඒ අපි කරපු කැපවීම තුළින් සතුටෙන් නිරෝගීව සුවසීනව දකින්නකොට අපේ හිතට ලොකු සතුටක්. අපි මහන්සියෙන් හරි හම්බ කරපු දේෙන් වෙන වෙනක් ලස්සනට තියෙනවා නම් ඒෙන් බොහෝ දෙනෙක් ප්‍රයෝජන ගන්නවා නම් කිනොතිනේක කොච්චර සතුටක්ද. දැන් බලන්න මේ ධර්මශාලාවල් හඳපු අය, මේවට වේදන් කරපු අය, ඔබ වාඩි වෙලා ඔය ආසන පූජ කරපු අය බොහොම සත්භාවයෙන් එනකල්ල තියෙන්නේ. ඒ අය පිළිතුරු මේව දකින වහරයක් පාසා ඒ අය ඒවට උදා කරපු අයත් මෙතන ඉන්නවා. ඒ අය කවුරුත් කියන්නේ නැහැ මමයි වරෙන් දුන්නේ කියලා. නමුත් ඒ තැනැත්තාට ඒව දකිනකොට පිළිතුරු ලොකු සතුටක් අනේ මේ පාසියෙන් මෙයා ඉන්නව නේද කියලා දකින මොහොතක් පාසා හිතේ බලවත් කුසලයක් එයට ඇති වෙනවා. ඒ නිසා තමන් ඉන්න තැන්වල පිළිතුරු හැකිතා දුරට තමන්ට සතුට වැඩි වෙන දේවල් කරන්න. ඔබ වැඩිපුරම ඉන්නේ රැකියා කරන ස්ථානේ නම් අපේ සමහර පින්තුන් ඉන්නවනේ දාසිය දෙමිට පැය 8ක් 10ක් එතැමිට පැය 12ක් විතර තමයි රැකියා කරන ස්ථානේ ඉන්නේ. ඒ තැන් පින්තුන් ලස්සනට තියාගන්න. ඒ තැන්වල මල් ගහක් තමන්ගේ අතින්ම හිටවන්න. මල් තියන ගහක් නිතර තමන්ට පේන මල් ගස් ඒ තැන්වල තියෙන්නට ඕන. පින්තුනි ගහක් කොළක් තමන්ගේ අතින් හිටවපු ගහක් කොළක් තමන් පේන තැනක නිතර තියෙනකොට තමන්ට ලොකු සතුටක් ඒක. බුදු පින වහන්සේ නමක් තමන්ට පේන තැනක තියෙන්නට ඕන. ඔබ ජීවිතේ උදව් කරපු කෙනෙක් හරි නැත්නම් ඔබ හුඟක් ගරු කරන කෙනෙක්ගේ හරි පින්තූරයක් ඔබ ළඟින් තියාගන්න. අඩු ගන්න ඔබගේ දරුවන්ට හුඟක් කැමති නම් දරුවන්ගේ පින්තූරයක් හරි කමන්න ළඟ තියාගන්න. තමන්ට ඒක සතුටක්. තමන්ගේ හිතේ සතුට ප්‍රීතිය ඇතිවන දේවල් නිතර කරන්න. ඒව දැහැමි දේවල් වලින් කරන්න. ඒව කරන්න පින්තුනි හිතේ ලොකු සතුටක් ඇති වෙනවා. ඒ මානසික සතුට නිසාම අපේ ශරීරයේ ශාරීරික නිරෝගී භාවය ලැබෙනවා. මනස දුර්වල වෙනකොට පින්නතුනේ තමන් කරන වැඩ හුඟක් අසාර්ථක වෙනවා. ඒ වගේම තමන්ගේ ජීවිතේ පා වෙනවා. තමන්ට ඉන්න තැන පා වෙනවා. තමන් ඉන්න තැන තමන් ළඟින් ඇසුරු කරන අය ඉතාම මෛත්‍රී සහගතව ආශ්‍රය කරන්න. ඔබ ඉන්න තැන නිතරම වැඩෙන තැනක් කරන්න. ගෙදර නම් වැඩිපුරින් ගෙදර බුද්ධ පූජාව තියන්න. මලක් මහනක් පූජා කරන්න. අඩුගානේ බුදුහාමුදුරුවෝ වෙනුවෙන් තැන් වීදුරුවක් හරි පූජා කරන්න. පහනක් නිතර දල්වලා තියනවා පේන්න සලස්සන්න. තමන්ට පින්තුනේ ඒක ලොකු සතුටක්. අපේ උපාධි හුඟක් වැඩි උනායි කියලා, අපේ බැංකුව ගිණුම හුඟක් සල්ලි වැඩි උනායි කියලා විතරක් සතුට නැහැ පින්තුනේ. අපේ වාහනේ හුඟක් වටිනාකම වැඩි උනා කියලා විතරක් සතුට නැහැ. වාහනේ සතුට තියෙන්නේ වාහනේ යනකොට විතරයි නේ. දැන් ඉතලා ඒක ගැරේජ් එකේ නේ තියෙන්නේ, නැත්නම් පාරේ නේ තියෙන්නේ නේ. ඊට වඩා කාලයක් තමන් එක්ක ඉන්නේ තමන්ගේ හිත. ඒ හිත ලස්සන වෙන දේවල් ඇති තාක් දුරට තමන්ගේ ජීවිතය තුළ කරන්න. විශේෂයෙන් තමන් වැඩිපුරම ගරු කරන, තමන් වැඩිපුරම කැමති තැන්වල තමන්ට සතුට ඇතිවන දේවල් අඩුම වශයෙන් ගහක් කොළක් හිටවීම, බුදුහාඳුර වෙනුවෙන් පූජා කරන්න මලක් හරි තමන් ඉන්න තැනක පූජා කරන්න පුළුවන් ඉදියේ ගහක් කොළක් වෙනක් හිටවන්න. ඒ ගහ දකින මොහොතක් පාසා බුදුහාඳුර මතක් වෙන්නේ, අනේ මේ ගහෙන් මම මල් කඩලා බුදුහාඳුරට පූජා කරනවා, ස්වාමීන් වහන්සේලට පූජා කරනවා, ධර්ම වෙනින් පූජා කරනවා කියලා හැඟීම් හිතේ ඇති වෙනකොට ලොකු කුසලයක් ඇතිවන්නේ. පින්නතුනි මේවා මේ සතුට ලබන ක්‍රමයක් අපි දැනගත්තේ නැතුනහම තමයි අපි සතුට ලබන්න වෙන වෙන දේවල් කරන්නේ. ඒක දැන නොගත්තට පස්සේ සමහර අය හිතනවා ටීවී එක ළඟ හුඟක් වෙලා හිටියොත් තමයි සතුට තියෙන්නේ කියලා. සමහර අය හිතනවා මිල මුදල් හුඟක් වැඩි වුණොත් සතුට තියෙන්නේ කියලා. සමහර අය හිතනවා හුඟක් කතා කළොත් සතුට තියෙන්නේ කියලා. තමයි සමහර අය යාළු හුඟක් කිටියා මේ සතුට තියෙන්නේ කියලා. ඒ වගේම සතුටක් ලැබෙනවා තමයි. නමුත් වෙනතුන ඊට වඩා මේ තමන්ගේ හිතේ කුසලය ආධ්‍යාත්මික ශක්තිය වැඩි කරගෙන ලබන සතුට අර සාමාන්‍ය කාලකාලික ලබන සතුට වඩා බොහොම කාලයක් පවතිනවා. ඒක ස්ථාවර සතුටක් බවට පත් වෙනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ කෙරෙහි මෙන්න මේ ශ්‍රද්ධාව නිසා ධර්ම ශ්‍රවණයෙන් පින්නතුනේ කර්මඵල පිළිබඳ විශ්වාසය තියෙනත් එක්කම අකුසල් වලින් දුරු වෙන්න තමට ලොකු පහසුවක් දැනෙනවා. තමන්ගේ කය වචනේ දෙකෙන් තමන්ගෙන් අඩුපාඩු වෙලා තියෙනවා අඩු වෙනම් අපේ හිතම අපට දෝෂාරෝපණය කරන ගතිය අඩු වෙනවා. බොහෝ වෙලට පින්නසෙන් අපේ ජීවිතෙන් අඩුපාඩු වෙලා තිබුණොත් අපේ ජීවිතේ හුඟක් ඒ ගැන හිතනකොට හිතට කලකිරීමක් ඇති වෙනානේ මගේ අතින් මේ වුණා නේද කියලා. හැබැයි මඩුපාඩු වෙලා තිබුණත් පින දිනාති කනගාටුවට පත් වෙන ඕනේ අපට ඒකේ නිදහසන මාර්ගයක් බුදුදහමේ කියලා තියෙනවා. නමුත් සීලය තුළින් මේ කර්මඵල විශ්වාසය තුළින් මේක නැත්තා හැකිතා දුරට අකුසලයෙන් වෙන් වෙනට දැඩි පරිශ්‍රමයක් දරනවා. කෙනෙක් බණිනකොට එකට එක කතා කරන්න යන්නේ නැහැ. එකට එක කතා කරන්න ගිහලා එයාගේ හිතේ දවන වචනයක් කියවුවට පස්සේ ඒවලට తాවකාලික සතුටක් ලැබෙන පුළුවන්. නමුත් පස්සේ හිතනවා මේක නොගේ හිටියනම් හොඳයි කියලා. කෙනෙක් බණිනකොට පින්න තුනේ ද්වේෂයෙන් අගතියට ගිහිල්ලා හැකිතා දුරට නිස්සන්දුව ඉන්න. ටික වේලාවක් ඉවසුවට පින්න තුන හුවා දුරට තමන් පස්සේ අනේ මං කිසිම දෙයක් කිව්වේ නෑ නේද කියලා තමන්ටම තමන්ගෙන සතුටක් ඇති වෙනවා. ඒ විතරක් නෙවෙයි. ඒ බැනපුගෙන ආවට පස්සේ ලොකු උදුමක් ඇති වෙනවා. මම කරපු දේ වැරදි කියලා. යාටම අපි ඒක තේරුම් ගන්නත් අවස්ථාව ලබා දුන්නා වෙනවා. ඒ නිසා පින්න තුනේ පොඩි පොඩි අඩුපාඩුකම් අනිත්‍යයෙන් වුණාට අපි හිත පිළිදව ගන්න ඕනේ. අපට ඒ දැම්මිට සතරෙදිත් පිළිහිට වෙච්ච අය. අද එයාගෙන් අඩුපාඩු වුණාට මේ ආත්ම භාවෙදිත් අපට ඒ පිළිහිට වෙලා තියෙනවා. සතරෙදිත් මේ බොහෝ දිනක් අපට මෞද්‍යමාපියන් වෙලා, සහෝදර සහෝදරයන් වෙලා, ගුරුවරුන් වෙලා උදව් කරපු අය තමයි බොහෝ දෙනෙක් අපිත් එක්ක එකට ඉන්නේ. අන්න ඒ නිසා ඒ අවබෝධය නිසාම පින්නතුණියා අකුසල් වලින් දුර වෙනවා. ඒ වගේම ලෝකයේ වෙනුවෙන් තමන්ට කරන්න පුළුවන් ඉහෙළම යහපත තමන් සිද්ධ කරනවා. දාන වේවසෙන් හෝ වේවා, සීල වේවසෙන්, භාවනා වේවසෙන්, ඒ වගේම ධර්ම දාන වේවසෙන් තමන් සුවිශේෂී පින්කම් හඳුනාගෙන ඒවා සිද්ධ කරනවා. පින්කම් කරන්න පින්න තුනේ තමන්ට වැඩිපුර තමන් කරපු පින්කම් සහ තමන් කරන පින්කම් ගැන තමට නිතරම හිතට එනවා. දැන් දානයක් දුන්නත් ඒ ගැන නිතර තමන් හිතන තමන් කරපු දේවල් ගැන. පූජා කරපු දේවල් තමන් නිතරම හිතන්න. නිකන් ඉන්න වෙලාවක ඕන ලියලුණත් තමන් නෑ බලන්න මම මේ මාගේ දේවල් පූජා කළා තියෙනවා, මම ලේදන් දීලා තියෙනවා, මම අම්මට තාත්තට සලකලා තියෙනවා, ස්වාමීන් වහන්සේට මේ උපස්ථාන කළා තියෙනවා, අසරණයට මෙහෙම සලකලා තියෙනවා, මගේ සහෝදර සහෝදරයන්ට උදව් කළා තියෙනවා. ඒව කරනකොට පින්නතුනේ මෙතනත් පින්නතුනේ ඉන්නවනේනේ. තමන්ගේ සහෝදර සහෝදරයන්ට අසරණ වෙච්ච දරුවන්ට සලකනවා ඉන්නවා. ඒව ගැන තමන් නිතරම හිතන්න. හිතනකොට තමන්ගේ හිතේ ලොකු සතුටක් ඇති වෙනවා, කුසලයේ දේන වෙනවා. මේ කුසල් දේන වෙන පින්නතුනේ වාසි කිහිපයක් අපිට තියෙනවා. එකක් තමයි අතීත කර්ම ශක්තියෙන් වෙන අකුසල කර්ම විපාක හුවා දුර්වල වෙනවා. මේ කුසලයේ ශක්තිමත් වෙන්න වෙනවා. අනිත් දේ තමයි කුසලයේ දිනු වෙන පින්නතුනේ අපට හොඳම කල්යාණ මිත්‍රයන් මුණ ගැහෙනවා. හොඳම මිත්‍රයන් අපට මුණ ගැහෙනවා. මිත්‍රයන් කියලා කියන්නේ පින්නතුනේ හොඳ සත්පුරුෂ ගුණ දහම් තියෙන, ධර්මයේ දේශනා කරන, ධර්මයේ ඊටම ගැඹුරු කාරණා දන්න හොඳම කල්යාණ මිත්‍රයන් Tamanට මුණ ගැහෙනවා. මොකද මේ කල්යාණ මිත්‍රයන් අපට මුණ ගැහෙන පින්නතුනේ අපේ ගුණ දහම් එක්ක. ඒ අපට ගරු කරන්නේ අපේ උගත්කමටවත්, අපේ ධනයටවත්, අපේ රූපයටවත් නෙවෙයි. උගත් අය පින්නතුනි ගරු කරන්නේ ඒ ගුණවත්කමට. ගුණවත් අය ගරු කරන්නේ ගුණවත්කමට. ඒ ගුණ හඳුනාගෙන ඒ ගුණත් එක්ක තමයි අනිත්‍යත් එක්ක බැඳෙන්නේ. රූපයත් එක්ක බැඳෙන්න අය රූපේ පොඩ්ඩක් වෙනස් වෙච්ච ගම මහක වෙන්න පුළුවන්. රූපේ විතරක් විශ්වාස තියෙන අය ඇතැමිට ලෙඩක් දුකක් හදනවා මහක බලා ගන්න පුළුවන්. ඇතැමිට රූපෙට හුවා ලස්සනට මස් ඉවලින කෙනෙක්, ඇතැමිට මුහුණේ කෑල්ලක් අයින් කරන්න වෙන ඔපරේෂන් එකක් වෙනවා ඒක ලිව ගාමම ඇතැමිට පිටුපාල යන්න පුළුවන්. නමුත් වෙනතුණින් ගතිගුණත් එක්ක එකට ඉන්න අය එහෙම නැහැ. ගතිගුණත් එක්ක එකට බැඳිලා ඉන්න අය අපිව හොඳට නිරෝගීව ලස්සනට ඉන්න කාලේ අපිත් එක්ක එකට ඉන්නවට වඩා, අපට උදව් කරනට වඩා අපට උදව් කරන්නේ අපි දුකටපත් වෙච්ච වෙලාවේදී. අපි ලෙඩක් වුණාම අපි අසරණ වුණාම කලින් තත්වනා ඒ අපට උදව් කරනවා. මොකද ඊයගෙලඟ ගුණ දහම් තියෙනවා, ඊයගෙලඟ මෛත්‍රිය තියෙනවා, අනුකම්පාව තියෙනවා. ඒ නිසා අන්න ඒ සම්බන්ධය පිනතුරුම් බක් ස්ථාවරයි. ඒ නිසා මෙන්න මේ පින් කනුත් එක්ක තමන්ගේ කුසලයේ දින වෙනකොට තමන්ට හොඳම කල්යාණ මිත්‍රයන් ලෝකෙ මුණ ගැහෙනවා. ඒක තමන්ට වෙන ලොකු වාසියක්. අනිත් දේ තමයි පින්නතුනි මේ කර්ම අවබෝධයත් එක්ක තමන්ට ලැබෙන ප්‍රධානතම ආනිසංසයක් තියෙනවා. මොකක්ද ඒ ආනිසංසය? අපත් එක්ක එකට ඇසුරු කරන අය පිළිබඳව අපි කර්මය පිළිබඳව අවබෝධය ඔස්සේ බලන්න හුරු වෙනවා. පුද්ගලයන්ගේ අඩුපාඩුකම් හෝ සාර්ථකත්වයන් දකිනකොට අපි ඒ සාර්ථකත්වය හෝ අඩුපාඩුකම් පුද්ගලයාට රූපයට කියලා බඳින ගැටි අඩු වෙනවා. කෙනෙක්ගේ අඩුපාඩුවක් තියෙනවා නම් අපි රූපයට නෙමෙයි දොස් කියන්නේ. එයා සසර මනස දිනු කරපු ස්වභාවය, එයාගේ කර්ම ශක්තිය දුර්වල බවක් කියලා අපි දන්නවා. අපි එයාට අනුකම්පා කරනවා. එයාට කමනාප වෙන්නේ නැහැ. පින්නතුනේ කුමන දක්ෂතා තියෙන අය වුණත් සමාජෙ පින්නතුනේ කුමන හෝ මට්ටමකින් අඩුපාඩුකම් තියෙනවා. බුදුරජාණන් වහන්සේ විතරයි පින්නතුනේ සර්ව සම්පූර්ණයෙන්ම ගුණයෙන් නුවණෙන් ප්‍රඥාවෙන් කෙනෙක් කියලා හිටියේ. රහතන් වහන්සේලා ගත්තත් පින්නතුනේ සියලු කෙලෙස් පහින කරපු ඇතැමිට අවිඥා ලැබපු ධ්‍යාන ලැබපු රහතන් වහන්සේලා තුළ උනත් විවිධ විදිහේ වෙනස්කම් තිබුණා. වෙන විවිධ විදිහේ අඩුපාඩුකම් තිබුණා. වෙනත් විදිහේ වෙනස්කම් ජීවිතයේ විවිධ ලක්ෂණ තිබුණා. සමහර රහතන් වහන්සේ කෙනෙක් ඉන්නවා ලස්සනට බණ කියන්න පුළුවන්. සමහර හාමුදුරන්ට එහෙම ලස්සනට බණ කියන්න බෑ. සමහර රහතන් වහන්සේ කෙනෙක් හරියට ලස්සනයි. තව සමහර රහතන් වහන්සේ කෙනෙක් හිටිය මොගරාලි කියලා ඒ ස්වාමීන් වහන්සේ කියනවා මගේ රූපේ නම් එච්චර ලස්සන නෑ. නමුත් මගේ හිතනම් හරියම ලස්සනයි කියලා. ශරීරෙ එච්චර ලස්සන නෑ. ඒ වගේම ඇතැම් ස්වාමීන් වහන්සේලා හිටිය හරියම මිටි. උගක් වයස නමුත් මිටි බොහොම. නමුත් රහතන් වහන්සේ කෙනෙක්. සමහර ස්වාමීන් වහන්සේලා හිටිය භාෂා වෙනුයි කඩු පාඩුකම් තියෙන අය. දේශනා කුසලතාව එච්චර තිබුණ නෑ. පින්නතුනේ සසර දිනු කරපු ගුණාංග අනුව වෙනස්කම් තියෙනවා. ඒක තමයි ලක්ෂණය. දැන් සමහර රහතන් වහන්සේ කිය මුළු ජීවිත කාලෙම බණක් කියලා නැහැ සමහර විට. එක තැනක දෙපාරක් වාසය කරන්නේ නැහැ. එක පාරක දෙපාරක් වෙන්න පාතියන්නේ නැහැ. නානක කියලා ස්වාමීන් වහන්සේ කෙනෙක් හිටියා. උන්වහන්සේ මොණේ යවත් කියලා විශේෂ මතක් කෙරුවා. එක පාරක දෙවරක් වෙන්න පාතියන්නේ නැහැ. එක ගහක් මුල දෙවරක් ඉන්නේ නැහැ. එක තැනක දෙවරක් ඉන්නේ නැහැ. එක ගමක දෙපාරක් යන්නේ නැහැ. උන්වහන්සේ වැඩ කරලා ජීවත් වුණේ නැහැ. ඒ පුරපු වටකන හුඟක්කාර ජීවත් වෙනත් බෑ. ඉක්මනින් පිරවන මානවා. කෙසේ වෙතත් වෙනතුනේ ඒ වගේ වෙනස්කම් තිබුණා. ඒ නිසා කර්මයේ පිළිබඳව අවබෝධයත් එක්ක අපි දන්නවා අපි ඇසුරු කරන අයගේ අනුපාඩුකම් තියෙන පුළුවන්. ඒ අයගේ කර්ම දෝෂය අනුව කර්මයේ තියෙන සාර්ථකත්වය අනුව ඒ අයගේ හොඳ භවයේ අඩු වැඩිකම් තියෙනවා. සමහර වෙතුනේ ඒ අය ඕන වුණත් ඒ අයට සමහර දේවල් වෙනස් කරගන්න බෑ. කර්මයෙන් ලොකු එයාට බලපෑමක් කරලා තියෙනවා. ඒ කර්මය නිසාම සමහර දේවල් එයාට පාලනය කරන්න බෑ ජීවිතේ. ඒ නිසා අපි හිත නරක කරගත්තට වැඩක් නෑ එයාට. මෙයා මෙහෙම අපි කියන විදිහට ඉන්නේ නෑ කියලා එයාටවත් ඒ තැනත්තටවත් ඒ තැනත්තා පාලනය කරන්න බෑ. ඉතින් අපි කොහොමද එයා පාලනය කරන්නේ? එයා කැමති හොඳ වෙන්න. නමුත් ඒ තැනත්තාටවත් පින්නතුනේ ඒ මට්ටමට වඩා වෙනස් වෙන්න බෑ. කර්මෙන් එයාට ලබා දෙපු උපරිම chance එකයි ලබාගෙන තියෙන්නේ. සමහර හොඳට උගත් අය ඉන්නවා. ඇතැමිට හොඳට ලස්සන කතාවක් කරන්න බෑ කට්ටියට. සමහරයට උපාධි එහෙම නැහැ. නමුත් හොඳට පිරිසක් මැදේ කතා කරන්න පුළුවන්. සමහරයට හොඳ රූප සම්පන්නියෙන් පුළුවන්. නමුත් උගත්කමක් නැහැ. සමහර හොඳ ඉහළ උගත් අය ඉන්නවා. රූපෙන් එච්චර ලස්සන නැහැ. උගත්කම ලැබුණා කියලා කියනොත්ින් රූපෙම වෙනස් කරගන්න බෑ. රූපය මේ කර්ම දායාදයක් විදිහට ලැබෙන දෙයක්. ඒක වෙනස් කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඉතින් මෙන්න මේ දේවල් දකිනකොට පින්නතුනේ දැන් මේ පින්නතුන් දන්නවනේ අර සුල්ල කම විභංග සූත්‍රය දේශනා කළේ. සුභ කියන මානවකයා බුදුහාමුදුරන්ට ඇවිල්ලා අහනවා. බුදුහාමුදුරනේ ලෝකේ සමහර ඉන්නවා දීර්ඝායස්සයි. බොහොම කල් ජීවත් වෙනවා. බුදුහාමුදුරනේ සමහර ඉන්නවා එච්චර කල් ජීවත් වෙන්නේ නැහැ. ටික කලයි ජීවත් වෙන්නේ. බුදුහාමුදුරනේ සමහර ඉන්නවා හරියම ලස්සනයි. වර්ණවන්තයි. සමහර ඉන්නවා හරියම දුර්වර්ණයි. බුදුහාඳුරනේ සමහර අය ඉන්නවා හරිය ප්‍රඥාවන්තයි. නමුත් සමහර අය ඉන්නේ ප්‍රඥාවන්ත නැහැ. බුදුහාඳුරනේ සමහර අය ඉන්නවා ඉහළ කුලවල ඉපදිච්ච අය. සමහර අය බොහොම දුක්පත් කුලවල ඉපදිච්ච අය. සමහර අය පොහොසත් අය ඉන්නවා. සමහර අය දුක්පත් අය ඉන්නවා. සමහර අය බොහොම සම්භාවනීය කුලවල ඉපදිලා ඉන්නවා. සමහර අය සමාජයේ නිග්‍රහයට ලක් වෙච්ච පහත් කුලවල ඉපදිලා ඉන්නවා. සමහර අය හරීම නිරෝගී. සමහර අය මුළු ජීවිත කාලෙම ලෙඩ රෝග වලින් ඉන්නේ. සුභමානපිය අහනවා ස්වාමීනි, ලෝකෙ මේ වගේ ලොකු වෙනසක් තියෙනවා. මේ වෙනසට හේතුව මොකද්ද කියලා? බුදුහාමුදුරෝ දේශනා කරනවා මේ කර්මයයි මේ පුද්ගලයන්ගේ වෙනසට හේතුව කියලා. කම්මස්ස කතා මානව සත්තා කම්මදායාදා කම්ම යෝනි කම්ම බන්දු කම්මං සත්‍යේ විභජති යදිදම් හේනම් පණිදතා කියලා. මානවකය මේ කර්මයේ වෙනසයි මේක ලෝකේ තියෙන්නේ. කර්මයේ විසින් තමයි මේ පුද්ගලයා උස් පහත් වශයෙන් බෙදලා තියෙන්නේ කියලා. පින්නතුනි, එතකොට මෙන්න මේ කුසල අකුසල කර්ම ශක්තිය පිළිබඳව විශ්වාසයක් අවබෝධයක් එක්ක අපට ලැබෙන ජීවිත පරිඥානය මොකද්ද? ජීවිත අවබෝධය මොකද්ද? අපි ඇසුරු කරන අයගේ තියෙන අඩුපාඩුකම් අපි මනහස්ව උපේක්ෂා සාගතව විඳ දරා ගන්න හුරු වෙනවා. ඒ දේවල් වල දිහිතේ කම්පාවක් ඇති කරගන්නේ නැහැ. සමහර වෙලාවට අපට ලැබෙන ස්වාමි බහරයාවන් අකීකරු අය වෙන්න පුළුවන්. එකකටකින් අපේ කර්ම දෝෂයක දියන් වෙන්න පුළුවන්. ඇතැම් විට ඒ ඇගේ තියෙන සතර අඩුපාඩු කනිසා වෙන්න පුළුවන්. ධර්මය අපට ලැබුණත් පින්නතුනේ අපි ඒ දෙය තුලින් දුක් වෙන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ කරා කාන්තාවක් හිටියා. හරියම ලස්සනයි. මේ ලස්සන කාන්තාව විවාහ කළ දෙන දෙමාපියෝ වුණා කොහර ගණක් උත්සාහ කළා. නමුත් කවුරුවත් මෙයාට කැමතිුනේ නැහැ. බැරිම තැන සොරෙකුට සොරකම් කරන කෙනෙකුට මහා ධනියෙකුත් එක්ක මෙයාව දුන්න විවාහ කළා. ඒ මිනිහයා ඒ ධනියත් එක්කම දාලගේ මට නම් එපා කියලා. ලස්සනම කෙනෙක් ගත්තේ මොනවල කිසිම අඩුවකුත් නැහැ. අර හොරාටත් එපා වුණා. අන්තිමට මෙයා මොකද කළේ? මේ කාන්තාව බොහොම පින්වත් කෙනෙක්. නමුත් මෙයාට සසර අඩුවක් තියෙනවා. මෙයාගේ විවාහ ජීවිතය සාර්ථක වෙන්නේ නැහැ. එයා ඊට පස්සේ වෙච්ච දේ හොඳයි කියලා මෙයා භික්ෂුණී ආරාමයකට ගිහින් මහණුණා. මහණර රහත් වුණා. පින්නතුණිය ඇතැමිඩේ තැනැත්තිය ගිහි ගෙදර සාර්ථක වෙලා දුහස් ජීවිතය සාර්ථක වුණා නම් ඇතැමිඩේ තැනැත්තිය අදත් සසර දුක් විඳින තිබුණා. අදත් සසර අපාය දුක් විඳින තිබුණා. නමුත් අර ජීවිතේ කරණය වෙච්ච අඩුවම එයා ජීවිතයේ අභියෝගයන් පස්සෙන් බාර අරගෙන ඒ තුලින්ම සසරෙන් නික්මෙන උපයෝගී කරගෙන ඒ තැනැත්තියම පින්නතුණි මේ සසර ගමනින් නික්මෙන්න අරට හේතුවක් කරගත්තා. ඒ නිසා කර්මෙන් අපට ලැබෙච්ච නොයෙක් දුර්වලතා පින්නතුණි දැන් කිසාගෝතමී අය තමන්ගේ පුතා නැති වෙලා පින්නතුණි සම්පූර්ණම ජීවිතය අවබෝධ කරගත්තා. බොහෝ වෙලට අපේ ජීවිතයේ තේරුම් ගන්න පින්නතුණි අපේ ළඟම අපි කැමැතිම ඥාතියෙක් වියෝ වුණාම අපේ ජීවිතේ අවබෝධයක් ලැබෙනවා. ඇතැම් විට අපේ ජීවිතේ බරපතල රෝගයක් ඇති වුණාම අපේ ජීවිතේ කිසියම් විදිහක අවදිමත් බවක් ඇති වෙනවා. මේ කිසිම දෙයක් වෙනතෙන් ජීවිතේ අසුභවාදීව බලන්න එපා. මේ හැම දෙයක්ම තමන්ට ජීවිතයේ ධර්මයක් කරා යන්න තියෙන ලොකු වාසි හැටියට සලකන්න. එවැනි ජීවිත අනතුරු පින්නතුනි අපට සසර තව හිටියොත් සසරින් තවත් ලැබෙනවා. ඒ නිසා ඒ දේවල් මෙයාට බහින් විතරක් ඉවර වෙන්නේ නැහැ. අද ඔබ ජීවිතයේ යම්කිසි අමහිර දේවල් ටිකක් ලැබලා තියෙනවා නම් අද ඔබ ජීවිතයේ අකමැති දේවල් ටිකක් ලැබලා තියෙනවා නම් ඒ ලැබලා තියෙන දේවල් පින්නතුනි මතු ජීවිතවලදීත් ඔබට ලැබෙනවා. ඒ දේට ඔබ අද අකමැති නම් ඒ දේ ප්‍රතික්ෂේප කළ විතරක් හිතේට හරියන්නේ නැහැ. ඒ දේ සසරේදී නොලැබෙන විදියට ඔබ කර්මයෙන්, කර්ම චක්‍රයෙන්, ධර්ම චක්‍රයෙන් මේ කර්ම චක්‍රයෙන් මැඩලන්නට ඕන. වෙන කෙටි ක්‍රම නැහැ. වෙන කෙනෙක් බැහැර කළවත්, වෙන කෙනෙක් හොඳ නැහැ කියලා ජීවිතේට හානි කරගෙනවත්, එයත් එක්ක රණ්ඩු සරවල් වෙලාවත් මේ කර්ම චක්‍රයෙන් කෙටි මාර්ග වලින් ගැලවිලා යන ක්‍රම නැහැ. ඒ නිසා ඒකෙන් ලබා දෙන එකම දේ තමයි තමන් හොඳ කර්ම ශක්තිය කරන්ට ඕන. ඒ වගේම තමන්ගේ කුසලිය ප්‍රබල කර ගන්නට ඕන. විදර්ශනා ඥානය තුළින් තමන්ගේ ප්‍රඥාව දිනු කර ගැනීම විතරයි මේ තියෙන අවාසි ටිකෙන් තමන්ට නික්මෙන පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා පින්නතුනි කර්මය පිළිබඳ අවබෝධයත් එක්කම ලෝකයේ ගැනම අපි දන්නවා. කම්මස්සකෝමී කම්මදාය ආදී වශයෙන් මේ මුළු ලෝකෙම කියලා කියන්නේ මේ කර්මයේ දායාදයක් කියන එක අපි දන්නවා. හැම පුද්ගලයෙක්ම පිටුපස්සේ තියෙන්නේ සසර අනන්ත කාලයක් නැගෙන ආපු මේ කර්ම බලවේගයක් කියන කේත නැත්තන් දකිනවා. දැන් මේ පුද්ගලයෙක් වශයෙන් පේන දේ ඉතාම කෙටි දෙයක්. මේ කෙටි දේ පිටුපස්සේ පින්නතුනේ සසර කල්ප ගානක කර්ම ශක්තියක් තමයි මෙයාව මෙතෙන් අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා අද අපේ සාර්ථකත්වයක් තියෙනවා නම් පින්නතුනේ ඒක මේ ජීවිතයේ සාර්ථකත්වය විතරක් නෙවෙයි. ඔබ අධ්‍යාපනයක වශයෙන්, වෘත්තියේ වශයෙන්, සමාජයේ වශයෙන් යම් ගෞරවයක් සාර්ථකත්වයක් ලැබලා තියෙනවා නම් හිතන්නේ පයික මේ ආත්ම භාව විතරක් සාර්ථකත්වයක් කියලා. ඒක සතර බොහෝ ආත්ම භාවල ඔබ ගේන කර්ම සත්‍යක ප්‍රතිඵලයක්. ඔබ වාසනාවන්ත ස්වාමි භාර්යාවන් ලැබලා තියෙනවා නම් ඒක මේ ආත්ම භාවයේ උත්සාහයෙන් විතරක් ප්‍රතිඵලයක් නෙමෙයි. ඔබ සතර වහා ඒ සඳහා පෙරම් පුරලා ඒ වගේ සාර්ථක ජීවිත ගත කරන අයට උදව්පකාර කළා. අනිත් අය ඒ වගේ ගත කරන දිහා දැකලා සතුටු වෙච්ච නිසා ඔබට ලැබුණේ. ඒ වගේම ඔබට වටිනා සාර්ථක දරුවෝ ඉන්නවා නම් හොඳ උගත් පින්වත් කීකරු වාසනාවන්ත දරුවෝ ඉන්නවා නම් ඒ දරුවෝ ලැබෙන්නේ මේ ආත්ම භාවයේ ඔබ මහන්සිලු ගන්නපු නිසා විතරක් නෙවෙයි. ඔබ සසරේදී ඒ වගේම වාසනාවන්ත දරුවන්ට ඔබ උදව් කරලා තියෙනවා. ඒ වගේ වාසනාවන්ත දරුවෝ හිටපු වාසනාවන්ත දරුවෝ හිටිය අනිත්‍යයට ඔබ සෙත් පතලා තියෙනවා. ඔබ එයාට සුව ප්‍රාර්ථනා කරලා තියෙනවා. එයාගේ ජීවිතයට ඔබ උදව් කරලා තියෙනවා. ඒ නිසා තමයි ඔබගේ දරුවෝ ටික අද මේ සාර්ථකව ඉන්නේ. ඒ නිසා පින්තුනේ මේ කර්ම ශක්තිය පිටපස්සේ මේ අද ඔබගේ සාර්ථකත්වය පිටපස්සේ මේ සසර බොහෝ ගමනකට දිවි යන දෙයක් තියෙන බව ඔබ දන්නවා. මේ අවබෝධයත් සමගම අනෙක් දේ තමයි පින්තුනේ යම් කිසි විදිහ අපට අසාර්ථකත්වයක් පාඩු ජීවිතේ තියෙනවා නම් ඒ ගැන බුද්ධිමත් අපි හිතනවා. ඒ ගැන කාටවත් දෝෂාරෝපණය කරන්න යන්නේ නැහැ. තමම දන්නවා කුමන හොස්සස් අඩුපාඩු කන්නේ සමේ හේතුඵල ධමක ප්‍රතිඵලයක් විදියටයි අද මේ අඩුපාඩු කන්නේ ලැබුණේ. පින්නතුනේ කර්ම ශක්තියේ යම් කිසි අඩුවක් ලැබුණත් පින්නතුනේ ඒක අඩුවක් වෙන්නේ අපි හිතන විදියෙන්. යම් කිසි කෙනෙක් අපට ඇතැමිට කර්ම දෝෂය නිසා බඳිනව වෙන්න පුළුවන්. කර්ම දෝෂය නිසා ඇතැමිට අපට කියලා ගියක් නැති වෙනව වෙන්න පුළුවන් අද. නමුත් පින්නතුනේ කර්මයේ තියෙන වෙනස්කමක් නිසා හැමුණාට අපි අද ඉන්න ගෙදර අපේ ගෙදර කියලා අපේ ආකල්ප වෙනස් කරගත්තොත් මොකද වෙන්නේ? අපිට පිට ගෙදර හිටියට ගැටලුවක් නැහැ. තමන්ගේ ගෙදර වගේ ඉන්න පුළුවන්. රෑ නිදාගත්තට පස්සේ ඇඳේ ඉන්නකොට පේන උදේ තමන්ට හිතෙනවද මේ තමන්ගේ ගෙදර පිට ගෙදරද කියලා? තමන්ට දැනෙන්නේ නැහැ නේ. තමන්ගේ ගෙදර වගේ කියලා ඉන්න තැන හිතාගෙන ඉන්න. කොහේ හිටියත් තමන්නේ. දැන් අපිත් එහෙම තමයි මේ පන්සලේ ඉන්නේ. පින්නතුනේ අද මෙතන ඉන්න හැමෙට හිට තව පන්සලකට. පින්නතුනේ ඒ ඉන්න තැන තමන් දීර්ඝ විමානයක් කරගෙන තමන් ඉන්නවා නම් තමන්ට ඇතැමිට කර්ම ශක්තියෙන් යම් යම් අඩුපාඩුම් වෙලා තිබුණත් ඒ කර්ම ශක්තිය ඉක්මවන්න පුළුවන් තමන්ගේ ආකල්පය, තමන්ගේ යෝනිසෝමනසිකාරය, තමන්ගේ සම්මා දිට්ඨියේ ප්‍රමාණය අනුව. එනිසා බාහිර රූප ශබ්දයකින් පින්නතුනේ අපට දුකක් දෙන්න බෑ. දුකක් වෙන්නේ තමන් ඒ ගැන හිතන විදියටයි. දුක ඇති වෙන හේතුව තියෙන්නේ බාහිර නෙවෙයි, දුක ඇති වෙන හේතුව තියෙන්නේ තමන් හිතන විදියෙන්. අපේ ආකල්පයේ හැටියටයි බාහිර දුකක් හෝ සැපක් වෙන්නේ. අපි කියමු දැන් ඔබට යම්කිසි උදව්වක් කරන්න කෙනෙක් එනවා. අපි කියමු දැන් මෙතන කෙනෙක් එනවා කියලා. ඒ කෙනෙක් එනකොට ඇතැම් විට තමන්ට කරදරයක් කියලා හිතලා වුණා නම් මානසික දුකක් ඇති කරගන්නත් පුළුවන්. අනේ ආපු වෙනා බණ ටිකක් අහන්න න්‍යාය කමන්නේ යත් හොඳයි නේද කියලා හිතුවොත් අර දුක් පීඩණ දෙන්නේ නැහැ. පින්නතුනේ එකම සිද්ධිය දෙස බලන ආකාරය මේක තමයි යෝනිසෝ මනසිකාරය කියලා කියන අදහස මේක සාකච්ඡා කළා. ඕනෑම දෙයක් පින්නතුනේ අපි හරියට සම්මා දිට්ඨියෙන් යෝනිසෝ මනසිකාරයෙන් හිතන හුරු වුණොතින් අපට එන කර්ම විපාක වශයෙන් හෝ එන දුක් පීඩා ටික අපිට අනිත් පැත්තට හරවලා ඒක සුභ අරමුණක් බවට අපට පත් කරගන්න පුළුවන්. ඒ නිසා තමයි පින්නතුනේ මජ්ක්‍ධිම නිකායේ ඉන්ද්‍රිය භාවනා කියලා සූත්‍රයක් තියෙනවා. ඒ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය කියනවා ඉන්ද්‍රිය දියුණු කරපු කෙනා, අත්තන්නාසාදී ඉන්ද්‍රිය සංවර කරපු කෙනා, සද්ධාදී ඉන්ද්‍රිය දියුණු කරපු කෙනා එයාට සුභ අරමුණක් එනකොට එයාට සුභ දේ සුභ හැගෙන මෙනෙහි කරන්නත් පුළුවන්. ඒ එන සුභ අරමුණ අසුභ විදියට කැමති නම් අසුභ අරමුණක් විදියටත් මෙනෙහි කරන්න පුළුවන්. ඒ සුභ දේ සුභ අසුභ දෙකම දුරු කළා උපේක්ෂා සාගත හිතන කැමති නම් ඒ විදියට සමන් හිතන්නත් පුළුවන්. ඒ වගේම තමන්ගේ අස්කන්නාසාදී ඉන්ද්‍රිය වලට එන්නේ අසුභ අරමුණක් නම් ඒ අසුභ අරමුණ අසුභ විදියට මෙනෙහි කරන්නත් පුළුවන්, අසුභ දේ සුභ හැටියට මෙනෙහි කරන්නත් පුළුවන්. ඒ අසුබදේ අසුබයයි සුබයයි දෙකම දුරු කළා උපේක්ෂාවෙන් හිතන කැමතිනම් උපේක්ෂාවෙන් හිතනත් පුළුවන්. තේන්නසනේ මෙන්න මේක තමයි අපේ සාර්ථකත්වය කියලා කියන්නේ. මෙන්න මේක තමයි අපේ දක්ෂතාවය කියලා කියන්නේ. මේ දක්ෂතාවය ලැබෙන්න කියන තුනේ මේ ධර්මඥානයත් එක්ක. ඒ ධර්මඥානයට අනුව තමන් හිත දින පිරිමත් එක්කයි මේ වාසිය අපට ලැබෙන්නේ. ඒ වගේම පින්නතුනේ කර්මෙන් අපි අසුරු කරන අනිත් ඥාතීන්ට නොඑක් විදිහෙහි අඩුපාඩු වෙන්න පුළුවන් සාර්ථක දේවල් වෙන්න පුළුවන්. ඇතැම් විට අපි අමනාප කෙනෙකුට ලොකු ධනයක් එක විට ලැබෙන්න පුළුවන්. අපි ඉක්ෂා කළ වැඩක් නැහැ පින්නතුනේ. මේ මිනිස්සේ තියෙන ඒ අපි අකමැතිම කෙනෙක් ළමයෙක් ඇතැම් විට ලොකු විභාගයක් පාස් වෙන්න පුළුවන් ඉහළ රැකියාවකට යන්න පුළුවන්. ඉක්ෂා කරන්න වැඩක් නැහැ, බාධා කරන්න වැඩක් නැහැ. බාධා කරොත් මොකද වෙන්නේ? බාධා කරන්න කරන්න එයා තව සාර්ථක වෙනවා. ඒක තමයි අලුත්ම ක්‍රමය. බාධා ගන්නකොට කටිය වැටෙන්නේ නැහැ දැන්. බාධා කරන්න කරන්න එයා තව සාර්ථක වෙනවා. පින්නතුනි අපි දන්නවා කෙනෙක් සාර්ථක වෙනකොට එයාගේ උත්සාහය, එයාගේ කර්මයේ ප්‍රතිඵලය අපි ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. ඒ වගේම අපේ ළඟම ඥාතියෙක් ජීවිතේ ලොකු අසාර්ථකත්වයකට පත් වෙන්න පුළුවන්. ලොකු ලෙඩ කායික මානසික පීඩාවකට පත් වෙන්න පුළුවන්. එතකොට අපේ කියලා අපි මොනවා දුක් වෙන්නේ නැහැ. කැමිට කෙනෙක්ගේ විවාහයක් ප්‍රමාද වෙන්න පුළුවන්. දරුවෝ නොලැබෙන්න පුළුවන්. විවාහයක් අසාර්ථක වෙලා යන පුළුවන්. මේක පින්නතුනේ කැමිට කර්ම දෝෂත් එක වෙන දේවල් මේවා. අපි මේ තැන්වලදී පින්නතුනේ හිත නරක කරගන්නේ අපි දුක් වෙන්නේ නැහැ. අපි දුක් වුණට වැඩක් නැහැ. යම් කිසි කෙනෙකුට එයා සසරේදී විවාහ වෙන්න අකමැති වාපු කෙනෙක් නම් විවාහයට වඩා හොඳකලා ජීවිතයේ සාර්ථකයි ඒකෙන් තමන්ට සතුටක් කියලා ඒක පුහුණු කරගෙන ආපු කෙනෙක් නම් කෙනෙක් විවාහ වුණේ නැහැ කියලා අපි හදන ඉතිර වැඩක් නැහැ. ඒ විවාහ වුණාට වඩා එයාට සතුටක් විවාහ නොවෙන්නේක. අපේ ෆෝනෙන් බලලා අපි කියනවා එයා විවාහ වුණා නම් සාර්ථකයි කියලා. නමුත් එයා පුරුදු කරලා තියෙන විවාහ නොවෙන්නේ. තවත් සමහර අය ඉන්නවා පින්නතුණේ දෙන්න විවාහ වෙලා දරුවෝ ලබන්නත් හැකියාවක් තියෙනවා. නමුත් දරුවෝ ලබන්නේ නැහැ සමහර අය. ඒ අය දෙන්නම කතා වෙලා ධර්මයේ හැසිරෙන්න කියලා තනිකරම දෙන්නම ආධ්‍යාත්මික ජීවිතයට නැඹුරු වෙලා ඉන්නවා. ඇතැමිට දෙන්නම ඉහළම අධ්‍යාපනය ලැබුපොයි දෙන්නම ડોක්ටරේට් ලැබුපොයි ඇතැමිට නොවන වෛද්‍ය විද්‍යාව පිළිබඳවම ડોක්ටරේට් එක කරපු කෙනෙක්. දරුවෝ එයාට අවශ්‍ය නැහැ කියලා ධර්මයේ හැසිරෙන දෙන්නෙක්ම භාවනා කරනවා. කෙනෙක් පින්නතුනි දරුවෝ නැහැ කිය කිය පුද පූජා තියදී දේවාල ගණන් වල ගිහිල්ලා ගිහිල්ලා බාරහාර දෙමින් ඉන්නවා. දරුවෝ නැහැ කියලා අඬන ඉන්නවා. තව කෙනෙක් දරුවෝ නැති එකම සාර්ථකත්වයේ කියලා සලකලා ඒ තුරින් මෙයාගේ ධර්මයේ හැසිරෙනවා. එතකොට වරද තියෙන බාහිරද? වරද තියෙන පිටස්තර නෙවෙයි අපි හිතන විදිහේ. එනිසා තමන්ට ධර්මයෙන් සැබෑ පිළිසරණක් ලබා ගත්තොත් තමන්ට කර්මයෙන් සාර්ථක ජීවිත ජයග්‍රහණ ලබන්න පුළුවන් බව මෙන්න මේ කර්මයේ පිළිවෙත අවබෝධයත් එක්කම යා ලබනවා. තවත් සමහර දේවල් යට වෙනස් කරන්න බැරි බවත් යා තේරුම් ගන්නවා. සමහර දේවල් පින්නතුනේ බුදුරජාණන් වහන්සේ කෙනෙකුටවත් වෙනස් කරන්න බෑ. දේවදත්ත හාමුදුරුවෝ අරතරම් විශාල හානියක් කරනකොට ආනන්දතර කර්ම කරනකොට ආනන්දතර කර්ම දෙකක් කර දේවදත්ත හාමුදුරුවෝ කෙනෙකුට කියන්න පුළුවන් බුදුහාමුදුරන්ට වළක්වන්න තිබුණේ ඇයි නොකර හිටියේ කියලා. පින්නතුනේ බුදුහාමුදුරන්ට පුළුවන් නම් බුදුහාමුදුර නොකර ඉන්නේ නැහැ කවදාවත්. බුදුහාමුදුරුවෝ උපරිම උත්සාහ කළා ගොඩ ගන්න. නමුත් යාගේ කර්ම ශක්තියට වඩා බලවත් වුණා. බුදුහාමුදුරන්ට පාලනය කරන්න බැරි වුණා. ඔහු මහා ආනන්ද කර්ම දෙකක් කළා. බුදුහාමුදුරන්ගේ ලේසලෙව්වා සංවේදනය කළා. ඒ විතරක් නෙමෙයි. ඔහු අන්තිම කාලේ බුදුහාමුදුරුව දකින්න ඕන කියලා බුදුහාමුදුරට පණිවිඩ ගානක් යවෙන්න කියලා. බුදුහාමුදුරුව බලන්න ගියා. බුදුහාමුදුරුව ගියේ නැහැ පින්නතුනේ. බුදුහාමුදුරුව කිව්වා දේවදත්තට මාව දකින්න වාසනාවක් නැහැ කියලා. දේවදත්ත හාමුදුරන්ට ඒ හැකියාව තිබුණා නම් බුදුහාමුදුරුව කවදාවත් නොවිහිලෙන්නේ නැහැ. බුදුහාමුදුරුව තරම් කරුණාවන්ත, බුදුහාමුදුරගේ තරම් අනුකම්පාව කිමෙච්ච, බුදුහාමුදුරන් මෛත්‍රී සාගත කෙනෙක් මේ මුළු තුන් ලෝකෙම නැහැ. පින්නතුනේ බුදුහාමුදුරන් තරම් තිබුණා නම් කරනවා. නමුත් උන්වහන්සේට බැරි වුණා. ඒ විතරක් නෙවෙයි මේ තරම් පින්නතුනේ බුදුහාමුදුරෝ දීර්ඝ කාලයක් පෙරම් පුරල බුදු වීම සඳහා සංඝ පිරිසක් හැදීමට පාරමිතා පුරලාපු ගමන් මගේදී මේ පිටිහෙට මේ ශාසනය සංඝ සමාජයේ පින්නතුනි දේවදත්ත හාමුදුරුවෝ තනිකරම දෙකට කළා. සංඝ වේදේ කළා දෙපිරිසක් බෙදුව දෙපැත්තට. බුදුහාමුදුරුවන්ටත් මේ අවස්ථාව වළක්වන්න බැරි වුණා. ඒ තරම්ම මේ කර්මයේ සමහර දේවල් වෙනස් කරන්න බැරි ස්වභාවයෙන් තියෙනවා. මුගලන් හාමුදුරුවෝ අර ශරීර පීඩාවකට ලක් වෙද්දී මුගලන් හාමුදුරුවෝ ඉදිරි බලෙන් උන්වහන්සේට නික්මෙලා නැති වුණා. මුගලන් හාමුදුරුවෝ ඒක කරෙත් නැහැ. බුදුහාමුදුරන්ට ඒක කරන්න තිබුණා නම් බුදුහාමුදුරුවෝ නොකරින්නෙත් නැහැ. කර්ම ශක්තිය අංගවල වෙනස් කරන්න බෑ. ඒක තමයි ජීවිතයේ ස්වභාවය. ඒ විතරක් නෙවෙයි අපි මුලින්ම සඳහන් කළ දින මේ පිනදොන්ට බුදුරජාණන් වහන්සේගේ පරපුරක්ම ඝාතනය කළා විදුලි කුමාරයා. බුදුරජාණන් වහන්සේගේ ඥාති පරපුරම විදුලිබ කියලා කුමාරයෙක් පොසොරයිතුමාගේ කුමාරයෙක් ඇවිල්ලා ඕ ශාක්‍ය වංශිකයන් සමග දැඩි වෛරයක් තිබුණා ඔහුට ඇති වෙච්ච අන්තිම ප්‍රශ්නයක් නිසා. මේ විදුලිබ කුමාරයෙක් පින්නතුනි හිඹුලත් පුරේ හිටිය ශාක්‍ය වංශිකයන් සැලකුණු ප්‍රමාණයක් සමුල ඝාතනය කළා. කෙනෙකුට කියන්න පුළුවන් ඇයි බුදුහාමර වැලක් වෙන්නේ නැත්නම් මේ ඥාතින් මරද්ද කියලා. බුදුහාමර පින්නතුනි තුන් පාරක් උත්සාහ කළා. විරුඩම කුමාරයා යුද පිරිසක් සමග මේ ශාක්‍ය වංශයන් ඝාතනය කරන්න යද්දී මහමගේ නෙමෙන් තුන් වතාවකදී එකට විරුද්ධත්වයේ දක්වලා හඟවලා මේ කුමාරයා ආපසු හරවලා යවුවා. තුන් පාරක්ම කළා. නමුත් හතරවෙනි පාරක් දෙනකොට බුදුහාමුදුරු බැලුවා ඇයි මෙච්චර වළක්වන්නේ මේ තරම් මහා මිනිස් ඝාතනයකට මෙයා එන්නේ කියලා බැලුවා. බලනකොට දැක්කා මේ ඥාතීන් පිරිස මේ වගේම කර්මයක් කළා ගියාත්මක එකට කවුරුත් එක්ක සමෝහ කරපු මේ කර්මයන් දැන් මේ විපාක වෙන සූදානම් අවස්ථාව. ඥාති මහාන කරන්නේයක් නැහැ. කර්මී බුදුහාමරට වෙනස් කරන්න බැරුණා. බුදුහාඳුර නිහඬුණා. හතරෙන් දාසේ විලුඩ කුමාරයා විශාල පිරිසක් සමග ගිහිලා මුළු ශාක්‍ය වංශයන් ඝාතනය කළා. බුදුරජාණන් වහන්සේ කාලෙක කරන ස්වාමීන් වහන්සේ කෙනෙක් පිණ්ඩපාතේ ගිහිල්ලා එන ගමන් උන්වහන්සේ වැවක නාමෙන් හිටියා. නාමෙන් ඉන්නකොට එක්තරා සොරු කණ්ඩායමක් රාත්‍රී කාලේ රන් ආවරණ වගේක් කරක සොරේ රන් ආවරණ වගේක් කරකම් කරගෙන දුවල ගියේ. යනකොට රාජපුත්‍රයෝ පිටපස්සෙන් එළවගෙන ගියා. යනකොට දැක්කේ මේ හඳුරන පාත්‍රයේ මේ ටික දාලා යාලා සැඟවුවා. අර පිටපස්සෙන් එළවගෙන ආපු රාජපුත්‍රයෝ වටපිට බැලුවා. මේ ආපුගෙන හම්බෙන්නේ නැහැ. බලනකොට මේ පාත්‍රේ රන් ආවරණ තියෙනවා. ඊට පස්සේ හිතුව මේ හාමුදුරු තමයි මේ කරකම් කරන්නේ නැත්තේ කියලා. හාමුදුරුව වතුරෙන් නාලගොඩට ආවට පස්සේ හාමුදුරුව අල්ලගෙන ගිහිල්ලා රජවාසලට ඉදිරිපත් කළා. රජතුමාත් එක්කර සෙවි බැලුවේ නැහැ. මරණ දඬුවම නියම කළා මේ හාමුදුරන්ට. ඊට පස්සේ මොකද කළේ? දඬුව මොකද්ද? උල තියන තීරණය කළා. මේ හාමුදුරුව උල තියන්නේ. උල තියන කියන්නේ පිටිපස්සේ ලොකු උලක තියෙනවා. අත් දෙක පිටිපස්සට ගැට ගන්න. ඉතින් දවස් ගාණක් දුක් විඳලා තමයි නහයෙන් කටින් ලේ දාලා තමයි ටිකෙන් ටික මැරෙන්නේ. ඒක ලොකුම කර්ම වල දෙන දඬුවමක් එකක්. පින්නතනේ බුදුරජාණන් වහන්සේ මේක දැක්කා. දැකලා මේ ස්වාමීන් වහන්සේ උල මත ඉදින්දිම බුදුහාඳුරු හසින් ඇවිල්ලා මේ හාමුදුරන්ට බණ කිව්වා. උල මතදීම පින්නතනේ මේ හාමුදුරුව මරණයට පත් වීමත් එක්කම රහත් වුණා. සාමාන්‍ය කෙනෙක් පස්සේ මුල තිබ්බේ මේ අමියගිය රහතන් වහන්සේ කෙනෙක් විදියට. පින්නතනේ මෙන්න මේ සිද්ධිය දැකලා මේ සිද්ධිය ආරංචි වෙලා ස්වාමීන් වහන්සේලා කියනවා බලන්න මේ කිසිම වරදක් නොකරපු මේ ස්වාමීන් වහන්සේට මේ ලොකු අසාධාරණයක් නේද උනේ කියලා. බුදුරජාණන් වහන්සේ මොකද දේශනා කළේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මෙතන කිසිම අසාධාරණයක් නැහැ. කිසිම අසාධාරණයක් මෙතන නැහැ. ඇයි ඒ? අපට අසාධාරණය කියලා තේන්නේ පින්නතුනේ අපට සාධාරණේ අසාධාරණේ බොහෝට පේන්නේ මේ අවුරුදු 50ක 60ක 70ක 80ක ජීවිතයන් දැස බලලා අපි මේ සාධාරණ අසාධාරණ කියන එක නිගමනය කරන්න යන්නේ. බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා මේ හාමුදුරුවෝ මේ වගේම නිර්දෝෂී කෙනෙක් මරණයට පත් කළා මේ කරපු කර්මයක විපාකේ තමයි අද වෙන්නේ කියලා. මෙතන කිසිම අසාධාරණයක් කියලා නැහැ කියලා. ඒ නිසා පින්නතුනේ ලෝකයේ අපි කියන අසාධාරණකම් වෙනවා කියලා. ඒ මාසාධාරණකම් ලෝකේ කාටවත් වෙන්න දෙන්නේ නැහැ කර්මයේ විසින්. තැනකදී Tamanට පසුබෑමක් වෙන්න පුළුවන්. ඊළඟ පීවරේදී ඔබට ඒකටත් එකම ඉතුරු වාසි ටික ඔබට ලවා දෙන කර්මයේ විසින්. ඔබේ කර්ම ශක්තිය ශක්තිමත් නම් ඔබ කර්මයෙන් පොහසත් නම් ඔබ වටන්නේ එක තැනක් නැති වෙන්නේ ඊට වඩා හොඳ තැනක් ඔබට ලබා දෙන්න. ඒ නිසා ඔබට තියෙන හැකියතා හිත පිරිසුදුව උපරිම හොඳ කර්ම ශක්තියෙන් දිනපතාම දිනු කරන්න කර්මයේ විසින් ඉතුරු ටික කරනවා. අපට එක්තර නඟලන්න කලබල වෙන දෙයක් නැහැ. ඒකෙන් කියන්නේ කර්ම නියාමයට විතරක් කවණක වෙලින්ද කියලා. බුදුදහමේ කර්ම චක්‍රයේ ඉක්මවල යන දේශනාවකුත් තියෙනවා. හැබැයි ඒ කර්ම චක්‍රයෙන් ලබා දෙන්න පුළුවන් උපරිම වාසිය අපට ලබා දෙනවා. ඒ වාසිය අපි ලබා ගන්නම් පින්නතුනේ. දාන සීල විතරක් නෙවෙයි, විශේෂයෙන් භාවනාවේ පින්කමෙන් ගන්න පුළුවන් උපරිම වාසිය අපි ගන්නට ඕන. ඇයි ඒකට හේතුව? භාවනාව තමයි පින්නතුනේ අපේ කුසල කර්ම ශක්තිය, අපේ ආධ්‍යාත්මික ශක්තිය, අපේ පින දිනු වෙන, ඉහළටම දිනු වෙන වේගවත්ම සාර්ථකම ඉක්මන්ම ක්‍රමය තමයි භාවනාව කියලා කියන්නේ. ඇතැමිට ඔබ මාස ගානක් දීපු දානයේ කනිසංශ ඊට වඩා වැඩි වෙන විදිහට කුසලයේ වැඩි කරන්න පුළුවන් විනාඩි 10ක් ඔබ මෛත්‍රී භාවනා කරොත්. මාස ගානක් ඔබ කරන මෛත්‍රී භාවනාවේ අනිසංශ ඊට වඩා අනිසංශ ඔබට කරගන්න පුළුවන් එක විනාඩියක් අනිත්‍ය සංඥාව හරියට වැඩුවොත්. මේ හේතුඵල ධර්මයේ හට ගැනීම නිරුද්ධ වීම මොහොතක් දකින්න. ඒ මොහොතක් දකින්න කින්න තුනේ ගංගානම් ගඟේ එක කෙළවරක ඉඳලා අනිත් කොනට මහා ආහාර පාන කන්දක් දන් දුනට වඩා ආනිසංසදායි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. හැම මොහොතකම මේ චිත්තචෛතසිකවල නාම රූප විඥානවල හට ගැනීම නිරුද්ධ වීම නුවණින් දකින්න හුරු වෙන ටිකෙන් ටික මේක තමයි පින්වත්නි කුසලයේ ඉහළටම දිනු වෙන ක්‍රමය. ඉතින් ඒක ඔබ දිනු කරගත්තොත් ඔබ අද ඉන්නවට වඩා සතුට වෙනවා. අද ඉන්නවට වඩා මනසින් දිනු වෙනවා. අද ඉන්නවට වඩා ඔබ සතුටටපත් වෙනවා විතරක් නෙවෙයි. ඔබ කවදා හරි මිය ගිහිපු දවසකදී ඔබ සුගතිගාමි වෙලා ඒ බණ කියපු අය කොහෙද ඉන්නේ කියලාත් බලනවා. ඒකට උදව් කරයි හැමිට අපිත් හොයාගෙන ඉන්නේ අය ඔබ. ඉන්න තැන ඉඳගෙන එහෙම ආපු සමහර සාමිනාසල හමු වෙන අය ඉන්නවා. දැන් කාශ්‍යප මහ රහතන් වහන්සේම හමු වෙන්නේ එහෙම දෙවඟන සමහර ඇවිල්ලා තියෙනවා. පින්ද පාත බෙදපු බණ අහපු අය සාමිනාසල මතක නැද්ද එදා මම බණ අහලා මේ දිවි රෝගී ගියේ, බ්‍රහ්ම ලෝකී ගියේ කියලා එහෙම අහපු අය ඉන්නවා. ඒ නිසා පින්වත්නි ඔබ අපට කරන සිව්පස්යෙන් කරන උදව් උපකාර වලට අපිට දෙන්න පුළුවන් උපරිම ප්‍රතිඋපකාරය තමයි ඔබේ මනස දිනු වෙන විදිහේ දහමකින් ඔබට සංග්‍රහ කිරීම. ඒ නිසා හැකිතාක් දුරට හිත දිනු කරන්න, හිත දිනු කරන්න උත්සාහ කරන්න. ඒ නිසා ඒ දිනු කරන වගේම පින්නතුනේ අනිත් පැත්තෙන් අපි මේ සාකච්ඡා කළේ මේ කර්මය පිළිබඳ අවබෝධයක් එක්ක අපි ඇසුරු කරන අපේ ඥාති මිත්‍රාදීන්ගේ ජීවිතයේ සාර්ථකත්වය අසාර්ථකත්වය දෙස කර්මය පිළිබඳ අවබෝධය ඔස්සේ අපි බලන්න හුරු වෙනකොට අපි එකතකින් ශෝක කිරීමත් අනිත් අතින් ඊර්ෂ්‍යා කිරීමත් මේ දෙකෙන් අපි නිදහස් වෙනවා. ඇතැම් විට කෙනෙක් සාර්ථක වෙනකොට අපි අකමැති කෙනෙක් සාර්ථක වෙනකොට ඇතැම් විට අපි ඊර්ෂ්‍යා කරන්න පුළුවන්. ඇතැම් විට අපේ ළඟම කෙනෙක් අසාර්ථක වෙනකොට අපි දුක් වෙන පුළුවන්. පින්නතුනි මේ දෙකෙන් අපි නිදහස් වෙනවා මෙන්න මේ අවබෝධයත් එක්ක. අපි දන්නම කෙනෙක්ගේ සාර්ථකත්වය අසාර්ථකත්වය මත තියෙන්නේ එයාගේ මානසික ස්වභාවය, යාගේ කර්ම ශක්තිය කියන එක දැනගෙන කර්මයේ පිළිබඳ උපේක්ෂාවක් ඇති කරගන්න. තමන්ට යම්කිසි දේවල් සමාජ සම්මතය තුළ පාලනය කරන්න බැරි දේවල් තියෙන බව තමන් තේරුම් ගන්නවා. හැමදේම වෙනස් කරන්න යන්නේ නැහැ. අපි දන්නවා බුදුරජාණන් වහන්සේටවත්, අභිඥානාදී රහතන් වහන්සේටවත්, සරිත් මුගලන් ආදී අග්‍රශ්‍රාවකයන් වහන්සේටවත් වෙනස් කරන්න බැරි වෙච්ච ධර්මතා මේ ලෝකෙ තුල තිබුණා. එහෙනම් අපි වගේ සාමාන්‍යයට කොහොමද කරන්නේ කියන එක අපි තේරුම් ගන්නවා. තේරුම් ගන්න අපේ මැදහත් බව, උපේක්ෂාසහගත බව, ඇලීම් ගැටීම් දෙකෙන් එන්නම මිදෙන ගතිය ටිකෙන් ටික ජීවිතය අඩු වෙනවා. මේක පින්නතුනේ ලොකු දිනුවක් තමයි. අනිත් පැත්තෙන් පින්නතුනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්නහන් එක පැත්තකින් කර්ම ශක්තියෙන් ගන්න පුළුවන් උපරිම වාසිය තමන් ගන්නවා. ගණ අරගෙන ඒ වාසිය ගත්තට පින්නතුනි සම්පූර්ණම ජීවිතය සාර්ථක කරන්න බෑ සාමාන්‍ය කුසල කර්මලින් විතරයි. සාමාන්‍ය ජීවිතයේ 40ක් උපරිම 50ක් සාර්ථක කරගන්න පුළුවන්. නමුත් තව භාගයක්ම තියෙනවා පින්නතුනි මේ සාමාන්‍යයෙන් කරන දාන සීල භාවනා වලින් අපට ජයග්‍රහණය කරන්න බැරි ජීවිත අභියෝග ටිකක් ජීවිතේ තියෙනවා. ඒ මොනවද? ඒ තමයි පින්නතුනි මහලු වීම කියන සාධකේ ජය ගන්න අපිට බෑ. මරණය කියන අභියෝගය අපිට ජය ගන්න බෑ මේ සාමාන්‍ය පින්කම් වලින්. නැවත ඉපදීම කියන අභියෝගය ජය ගන්න බෑ අපි මේ සාමාන්‍ය කරන පින්කම් ටිකෙන් විතරයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ලෝකයට සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් අවශ්‍ය වන්නේ ඇයි? ලෝකයට සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ සද්ධර්මය අවශ්‍ය වන්නේ ඇයි? ඒ සද්ධර්මයේ ලෝකේ බබලන්නේ, ලෝකේ දීප්තිමත් වෙන්නේ කුමක් නිසාද, කුමන සාධක නිසාද කියන එක බුදුහාමුදුරුවෝ දේශනා කළා. පින්නතුනේ ලෝකයට ධර්මයක් අවශ්‍ය. ලෝකේ හැම කල්හිම මෙවැනි සනාතන ධර්මතාවයක් පවතින්නේ. ඒ ධර්මතාවයක අවශ්‍යතාවය ලෝකේ තියෙන්නේ කාරණා කීපයක් නිසා. මොනවද මේ කාරණා තුන? මහලු වීම අපිට ජය ගන්න බෑ. ඇතැම්ට ලෙඩවීම ජයග්‍රහණය කරන්න පුළුවන්. ජීවිත කාලෙම නම් කායිකව නිරෝගී වෙන්න පුළුවන්. නමුත් මහලු වීම ජයග්‍රහණය කරන්න බෑ. ඒ වගේම මරණය අපිට ඉක්මවන්න බෑ සාමාන්‍ය ධර්මවලින්. ඒ වගේම නැවත ඉපදීම කියන සත්‍ය අපිට ඉක්මවන්න බෑ. ඒක ඉක්මවන්න පුළුවන්කම තියෙන්නේ ධර්මයේ අර දෙවෙනි මට්ටමේ සම්මාදිටියෙන් දුක පිළිබඳ අවබෝධයෙන් යුක්ත සම්මාදිටිය අවබෝධය ලබාගෙන ඒ සම්මාදිටිය තුලින් ඇතිවන ඒ පිළිවෙත ප්‍රතිපත්තිය තුලින් විතරයි මේ අභියෝග ජයග්‍රහණය කරන්න පුළුවන්කම තියෙන්නේ. පින්නතුනි අන්න ඒ ධර්ම තුලින් අපිට කියන්නේ මොකද්ද? අපි උදේසඳහන් කළ ආකාරයට දුකේ ඇතිවීම නැතිවීම පිළිබඳ අවබෝධය තමයි ලබා දෙන්නේ. අපට යම්කිසි දුකක් ඇති වෙනව නම් ඇතිවන්නේ ඇයි? දුකක් ඇතිවන්නේ නැවතත් සිහිපත් කරගන්න අපි දැකපු අහපු ගඳ සුවඳ විඳපු ආදී මේ ඉන්ද්‍රියන්ගෙන් ගත්තු දෙයක් ගත්තු අරමුණක් අත්දැකීමක් ඒ ගත්තු දේ ගත්තු විදියටම ඉතුරු කරගෙන තියෙනවා නම් නিত্য සැප ආත්ම සුභ වශයෙන් ඔබ තියාගන්නේ ඈ මහා ධනයක් කියලා හිතාගෙන ඉඳී. නමුත් ඔබ තියා අප තියාගෙන ඉන්නේ මහා දුක් ගොඩක් බව තේරුම් ගන්න. ඔබට අද හිතෙනවා තමන්ගේ දරුවා කියලා හෝ දෙපළ කියලා හෝ තමන්ගේ උගත්කම රැකියාව ධනය කියලා යමක් එහෙම මනසින් ඉතුරු කරගෙන ඉන්නව නම් ඒ ඉතුරු කරගෙන ඉන්නේ සැපතක් කියලා අපට හිතෙනවා. නමුත් වෙනතුනේ ඉතුරු කරගෙන ඉන්නේ මහා බර ගොඩක් අපේ. දරුවට ගයින් කරන්න කියලා නෙමෙයි මේ කියන්නේ. බැංකු පොතේ තියෙන සල්ලි ටික දන් දෙන්න කියලා නෙමෙයි මේ කියන්නේ. ඒව එහෙම තියාගන්න. ඒව පොඩ්ඩක්වත් නොදුන්නට කමන්නේ. ඒකට තියෙන ඇලීම, ඒකේ තියෙන යථා ස්වභාවය නුවණින් තේරුම් ගන්න උත්සාහ කරන්න. යම් කිසි දෙයක් ඔබට භෞතික වශයෙන් හෝ වේවා මානසික වශයෙන් ඔබට තියෙනවා නම් තියෙන්නේ කොහොමද? ඒ ඔබ ලැබපු අත්දැකීම එහෙමම තියෙනවා කියලා මනසෙන් අල්ලගෙන ඉඳීම. ඇත්තටම දෙයක් තියනවා නම් තියෙන්නේ මොකද්ද? අපි මේ මොහොතේ ඇස කන නාසය දිව ශරීරය මනස ඔස්සේ යම් සිතුවිල්ලක් ඒ මොහොතට හිතනවා නම් අන්න ඒ සිතුවිල්ල විතරයි අපට ඇත්තටම ජීවිතය කියලා තියෙන්නේ. අපේ ජීවිතෙන් නැත්තරයි. හිතේ ස්වභාවය තමයි හැම මොහොතෙම සිත අට ගන්නවා. ඒ සිත එතනම නිරුද්ධ වෙනවා. ආහිතක් හදනවා. ඒක නිරුද්ධ වෙනවා. මේක තමයි ජීවිතය කියලා කියන්නේ. ඇසෙන් රූපයක් නිර්මාණය කළා, විඥානයක් හදනවා. ඉන්ද්‍රියයන් හයෙම කනේ ශබ්දයක් අහලා මෙහෙම මෙහෙම විඥාන හදා දලුත් විඥාන. මේක තමයි ජීවිතය කියලා කියන්නේ. එක මොහොතක එක විඥානයක් විතරයි තියෙන්නේ. පින්නතුනි මෙන්න මේක තේරුම් ගන්න තේරුම් ගන්න අපි එන්න එන්නම වර්තමානයේට හිත කියලා ජීවත් වෙන කාලය වැඩි කරනවා. වර්තමානයේ ඉන්නේ කරන දේ සතුටෙන් කරන්න අපි උරු වෙනවා. මනසේ තියෙන මහා බර ටිකෙන් ටික අඩු වෙනවා අපි. හැම මොහොතෙම ඒ මොහොතේ කරන දේ සම්පූර්ණයෙන්ම සක්‍රීය අවධානයෙන් සතිමත් බවෙන් නුවණින් කරන්න හුරු වෙනවා. සිතුවිල්ලක් එනකොටම දන්නවා මේ සිතේ හට ගැනීමක් එතනම නිරුද්ධ වෙනවා කියලා ඒක දකිනවා. අනාගතයේ දේවලුත් අපි කරන නොකර ඉන්නේ. හෙට වැඩට යන්න තියෙනවා නම් ඒව නොකියලා ඉන්න නෙමෙයි මේ කියන්නේ. වැඩේ ටික සූදානම් වෙනකොට දකිනවා දැන් මේ වැඩට සූදානම් වෙනවා. හෙට ගියාට පස්සේ ඇතැම් විට වැඩ ඵලයේ දුමුණ ගහන අය තමයි දැන් මතක් වෙනවා. මතක් වෙච්ච ගමන් මේ කෙනාගේ අඩුපාඩු ගන්න ටික හෝ හොඳ කන් ටික හොයලා රාගදේශ ඇති කරගන්නේ. ඒක අනාගතයේ පහළන සිතුවිල්ලක් කියලා විතරක් Taman දැන් දකිනවා. යෙතෙන්න ගියහම මේකට සාර්ථකවම වුණ දෙනවා. මේ මොහොතේ ජීවත් වීම අපේ සත්‍යය ලෙස කරනවා. අනාගතය අතීතය තුළට හිත දුවමින් දුක් විඳින ගතිය එන්නම අඩු වෙනවා. මෙහෙම අඩු වෙන්න පින්නතුනේ අපිට මොකද වෙන්නේ? අපේ ජීවිතේ ලොකු සැහැල්ලු බවක් ඇති වෙනවා. ජීවිතේ එන්නම සතුට වැඩි වෙනවා. මෙන්න මේක තමයි පින්නතුනේ බුදුදහමේ කියන්නේ. දුක්ඛෝපනේසා සද්ධා කියලා කාරණයක් ඇති වෙනවා. දුක ඇතිවන්නේ මෙන්න මේ අවබෝධය නැති නිසා නේද? දුක ඇතිවන්නේ මේ අතීතය ලැබපු අත්දැකීම් ටික නিত্য සැප ආත්ම සුභ වශයෙන් ගත්තු නිසා නේද දුක හටගන්නේ කියන එක දකිනවා. ඒ දුකෙන් නිදහස් වෙන නම් මෙන්න මේ අනවබෝධය නැති කරන්න ඕන කියන අවබෝධය ලැබෙනකොටම දුක පිළිබඳ අවබෝධයත් එක්කම බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයේ පිළිබඳව ශ්‍රද්ධාව ගෞරවය එන්නම වැඩි වෙනවා. දුක්ඛෝපනීසා සද්ධා කියලා සඳහන් කරන්නේ මෙන්න මේකයි. ඒ වගේම සඳහන් කරනවා ශ්‍රද්ධාව නිසා දුක පිළිබඳ අවබෝධය නිසා ශ්‍රද්ධාව හටගත්තා. ඒ ශ්‍රද්ධාව නිසා හිතේ ප්‍රමුදිත බවක් ඇති වෙනවා. ඒ ප්‍රමුදිත බව නිසා හිතේ සතුට ඇති වෙනවා. අන්න ඒ සතුට ටිකෙන් ටික දිනු වෙලා ගිහින් පින්නතුනේ ඒක එතනින් නවතින්නේ නැහැ. ඒක ශරීරයට පස්සදී දක්වා ලැබෙනවා. ශරීරයත් සැහැල්ලු වෙනවා. ශරීරයෙන් එන්න අර කෙලස් දෙක තියෙන දාහය ටිකෙන් ටික අඩු වෙනවා. අපට පින්නතුනේ දැඩි රාගයක් හරි ද්වේෂයක් හරි තියෙනකොට ඒක මනස දෙක විතරක් නෙවෙයි අපේ මුළු ශරීරයත් එක්කම දරණ අඩු වෙන ගතියක් තියෙනවා. මේ හිතේ සැහැල්ලු බවත් එක්කම ඒ සැහැල්ලු බව පස්සද්ධිය කියලා මේ ශරීරයට තමන්ට දැනෙන්න ගන්නවා. පින්නතුනේ මේ ප්‍රීතියත් එක්ක ඒ ප්‍රීතිය නිසාම සැපය ලැබෙනවා. ඒ සැපය නිසාම හිත සමාධිගත වෙනවා. හිත බොහෝ කාලයක් එක කුසල අරමුණක තියාගන්න අපි දක්ෂ වෙනවා මෙන්න මේ සමාධිත බව නිසා. මේ සමාධිය එයා නිකන් අහම්බෙන් ලබාගත්තු දෙයක් නෙවෙයි. මේ වගේ ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරලා සම්මාදිටිය පෙරමුණ කොටගත්තු අවබෝධයෙන් යුක්ත ශ්‍රද්ධාවක් අවබෝධයෙන් යුක්ත සමාධියක් ඇති වෙනකොට ඒ සම්මා සමාධියන් යා නවතින්නේ. සමාහිතෝ භික්ඛවේ යථා භූතං ඛජානාති කියලා කියනවා. මේ හිත සමාධිගත වෙන්න යථා භූත ඥානය ප්‍රකට වෙනවා. යථා භූත ඥානය කියලා කියන්නේ මේ අනිත්‍යතාවය එන්නම පේන්න ගන්නවා. එයාට හැමතැනම පේන්නේ මේ අනිත්‍යතාවය විතරයි. පින්නතුනි මේ අවබෝධය නැති කෙනා අනිත්‍යතාවයට හුඟක් බයයි. අනිත්‍යතාවය කතා කරන්න බයයි. පින්නතුනි මේ අවබෝධය ලබා ගත්තට පස්සේ අනිත්‍යතාවයගේ මිතුරෙක් බවට පත් වෙනවා. අනිත්‍යතාවයේ මිතුරෙක් වුණාට පස්සේ පින්නතුනි හැමතැනම ඉන්නේ යා මේ අනිත්‍යතාවයත් එක්ක. එයා ඇලීම් ගැටීම් නැති වෙනවා. මේ හැම මොහොතෙම හටගන්න මියස්කන්න ආසාදී ඉන්ද්‍රිය තුලින් හටගන්න මේ විඥානයේ සිට හැම මොහොතෙම හටගෙන නිරුද්ධ වෙන එකක් කියලා මේ අනිත්‍යතාවයේ දැකීමෙන් අනිත්‍යතාවයෙන් මිතුරෙක් කරගෙන යා ඉන්නවා. අනිත්‍යතාවයේ පින්නතුනි දැනගත්තොත් හරියට ඒ අනිත්‍යතාවය තමයි තමන්ගේ හොඳම යාළුවා බවට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි පින්නතුනි හරියට ඔබ මරණානුස්සතිය වඩනවා නම් ඇතැම් විට මරණානුස්සති භාවනාව ඔබේ කැමැතිම භාවනාව බවට පත් වෙනවා. සමහර කෙනෙක් හිතන්න පුළුවන් මරණානුස්සති භාවනාව වඩනකොට කම්මැලි වෙයි, ජීවිතය අසාර්ථක වෙයි, රැකිරක්ෂා අධ්‍යාපන ආදී අසාර්ථක වෙයි කියලා. පින්නතුනි සමහර අපි දන්නා ඉන්නවා උපාදී එකක් දෙකක් නෙවෙයි, උපාදී පහක් හයකුත් නෙවෙයි, උපාදී 8-10 ගත්තුවා ඉන්නව සමහර අය. ජීවිතේ වැඩිපුරම වඩපු භාවනා මොකක්ද දන්නවද? මරණානුසති භාවනා. පින්නතුනි මරණානුසති භාවනාව වඩන්න ජීවිතේ ඉක්මනටම ප්‍රයෝජන ගන්න ඕන. ජීවිතේ වඩාත්ම මේ ජීවිත කාලය තුළ උපරිම සාර්ථකත්වයකට යන්න ඕන කියලා දැඩි වීරියක් යාගෙන හට ගන්නවා. එයාට කාලයෙන් වාක් වටිනවා. දැන් වගේ කාලේ නාස්ති කරන්නේ නැහැ. හැම තත්පරයක්ම එයා සම්මා සතියෙන් ගත කරනවා. පින්නතුනේ භාවනාව කියලා කියන්නේ වෙන අමුතු දෙයක් නෙවෙයි. අපි යමක් කරනවා නම් ඒ කරන දේ ගැන සම්පූර්ණ අවධානයෙන් වර්තමාන මොහොතට හිත තියාගෙන අපි ඒක කරන දක්ෂුණුවතින් පින්නතුනි භාවනා කරන්න කාලේ නැහැ කියලා අපි කියන්නේ. අද අපි භාවනාව කරන්න කල් නැහැ කියලා වෙලාව නැහැ අපට අනිත් වැඩ තියෙනවා කියලා අපි කියන්නේ. හරියට භාවනා ගැන දන්නේ නැති නිසා. සතිය ගැන මොකද්ද කියලා දන්නේ නැති නිසා. පින්නතුනි සතර සතිපට්ඨානය කියලා කියන්නේ මහා සතිපට්ඨාන සූත්‍රය සඳහන් කරනවා. උදයාල දින මොහොතේ පටන් රාත්‍රියේ නිින්නට යන කම්ම පින්නතුනි අපට මේ සතිමත් බව දිනු කරන්න පුළුවන්. හැම ක්‍රියාවක්ම සිහියෙන් කරනවා නම් ඒක භාවනාවක්. ශරීරයේ සිදුවන සියලුම කටයුතු ඔබට මතක් වෙන හැම මොහොතකම ශරීරයේ පිළිබඳව සිහියෙන් ඉන්න. ශරීරය කොහොමද දැන් තියාගෙන ඉන්නේ? ශරීරය මොකද කරන්නේ? වාඩි වෙලා දින්නේ, ඇවිදින්මින් දින්නේ, හිටගෙන දින්නේ, සැතපීලා දින්නේ. මේ හැම ඉරියව්වක් ගැනම සැලකිලිමත් වෙන්න. හිතට සිතවිල්ල හිතගෙන දැන් හිතේ තියෙන කොහොමද රාගයක්ද, දේශයක්ද, උපේක්ෂාවක්ද කියන එක ගැන හිතගෙන සැලකිල්ලෙන් ඉන්න. වේදනාව ගැන නිතර සැලකිල්ලෙන් ඉන්න. හිතට එන චේතනා ගැන, සිතවිලි ගැන නිතර සැලකිල්ලෙන් ඉන්න. ඒ ඉන්න හැම මොහොතකම පින්නතුනේ අමතක කරන්න එපා. ඔබ එහෙම සිහියෙන් නම් ඉන්නේ. ඔබ සුපර්මාකට් එකේ හිටියත් ඔබ ඉන්නේ සුපර්මාකට් එකේ නෙවෙයි, භාවනා ශාලාවක ඉන්නේ. ඔබ වාහනේ ඇතැම් විට 60ට 80ක 100ක වේගෙන් යන්න පුළුවන්. ඒ 100ට වේගෙන් යන වාහනේත් ඔබ ඉන්නේ වාහනේ නෙවෙයි වෙලෙ. ඔබ භාවනා කුටියකයි ඔබ ඉන්නේ. ඔබ ගෙදර ආහාර පාන ටික සූදානම් කරමින් ඉන්න පුළුවන්. ඔබ ඉන්නේ කුස්සියේ නෙවෙයි. ඔබ ඉන්නේ පන්සලේ ධර්මශාලාවේ භාවනා කරන ස්ථානයේ කියන හැඟීම ඔබට ඇති කරගන්න පුළුවන්. ඔබ ඒ කටයුත්ත සිහියෙන් කරන්නේ. හැම දෙයක්ම පින්නතුනේ හැම මොහොතක්ම සිහියෙන් ගත කරන්න. ඒ සිහියෙන් ගත කරන මොහොතේ පින්නතුනේ අපේ හිතේ රාග ද්වේෂ නැහැ. ඒ සිහියෙන් ගත කරන මොහොතේ අපි මායාවේ විෂය, මායාවේ විෂයපති අපි ඉක්මවල ඉන්නේ. ඒ මොහොතේ අපේ හිතේ දුක් පීඩා නැහැ. අපි සිහියෙන් යම් කිසි මොහොතක ඉන්නවා නම් අපි ඒ මොහොතේ අතීත අනාගත කියන අන්ත දෙකෙන් මිදලා වර්තමාන මොහොතේ යථාර්ථය දකින්න ඉන්නේ. ඒ හැම මොහොතකම අපේ සිත දිනන අවස්ථාවක්. ඒ හැම මොහොතම පින්නතුනේ ජීවිතයේ ප්‍රතිඵල ගන්න අවස්ථාවක්. ඒ හැම මොහොතකම සතිය දිනනවත් එක්කම සතියත් එක්කම අනිත්‍යතාවය දකිනවා නම් ප්‍රඥාවක් දිනු වෙනවා. ඒ ප්‍රඥාවෙන් සතිය දිනු වෙනවා කියන්නේ පින්නතුනේ අනිත් පැත්තෙන් සමාධිමත් බව දිනු වෙනවා. අනිත් පැත්තෙන් අකුසලෙන් දුර වෙන්න කුසල කරන්නත් වීරියක් තමන්ගේ හිතේ නිතරම තියෙනවා. මේ හැමදේම කරනවා කියන්නේ එන්න එන්නම අපේ බුදුරජාණන් වහන්සේ වෙත සමීප වෙමින් ඉන්නේ. බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල මුලට අපි පින්නතුනේ ටිකෙන් ටික සමීප වෙමින් ඉන්නේ. සරුවත් මුගලන් ආදී රහතන් වහන්සේලාගේ ටිකෙන් ටික සමීප වෙමින් ඉන්නේ. ධර්මයේ ස්වාකාත ගුණය කරා අපි ටිකෙන් ටික ළඟා වෙමින් ඉන්නේ. සද්ධාව අපේ දිනු වෙනවා. ධර්මයේ ප්‍රතිඵල ලැබෙන ලැබෙන්න මානසික සුවේ දැනෙන දැනෙන පින්නතුනේ අපේ එන්න එන්නම බුදුහාඳුරගෙන තියෙන ප්‍රසාදය දිනු වෙනවා. අනේ මේ වගේ වටිනා දර්ශනයක් දේශනා කරපු බුදුහාමුදුරෝ කොච්චරනම් කරුණාවකින්ද මේ යථාර්ථය අවබෝධ කරගත්තේ? කොයිතරම් සත්‍යයන් කියන අනුකම්පාවකින් නේද මේ දුකේ නිදහස් වෙන මාර්ගයක් බුදුහාමුදුරෝ ලෝකෙට දේශනා කළේ කියලා හිතේ බලවත් සතුටක් කිය ඇති කරගන්නවා. පින්නතුනි ඒ සතුටෙන් මෙයා ජීවත් වෙනවත් එක්කම ඒ සතුටෙන් මෙයා නවතින්නේ නැහැ. ඒ සතුට යාගේ ස්ථාවර සතුටක් බවට පත් වෙනවා. ඒ වගේම අපි මුලින්ම සඳහන් කරපු ආකාරයට එයාගේ ජීවිතේ හැම දෙයක්ම කරන්නේ ධර්මයේ පෙරමුණේ තබාගෙන යා. යා කුමන වැඩක් කළත්, කුමන රැකියාවක් කළත්, කුමන විදියේ සාධයකට වන්දනා ගමනකට නැත්තම් වෙනත් දෙවියෙහි ඈත දුර ගමනකට කොතන ගියත් කවුරු සමග හිටියත් එයා නිතරම ඉන්නේ මේ ශ්‍රද්ධාවත් පෙරමුණේ තබාගෙන. එයා ගෙදර හිටියත්, එයා අලුතෙන් ගියක් ගත්තත්, වාහනයක් ගත්තත්, ඇඳුමක් ගත්තත්, කෑම බීමක් ගත්තත් හැමදේම කරන්නේ අනේ මේ දෙයින් පන්සලට යන්න පුළුවන්ද, බුද්ධ පූජාව තියන්න පුළුවන්ද, මේ ඇඳුමෙන් අපට සිල් ගන්න පුළුවන්ද, මේ වාහනයෙන් අපි බොහෝ දෙනෙකුට පන්සල යන්න පුළුවන්ද, මේ හිටවන මල් ගහෙන් බුදුහාඳුරන්ට මල් පූජා කරන්න පුළුවන්ද, හැම දෙයක්ම කරන්න පින්නතුනේ මේ දේවල් ගැන හිතලා. ගෙදරක් හැදුවත් බුදු කාමරේ වෙන් කරන්න, කොතනද භාවනා කරන්නේ, කොතනද සයනාසල වැඩියෝ දාන දෙන්නේ, ඒව ගැන හිතන් හිතනවා පින්නතුනේ. මොකද මෙයාට වටිනාම දේ මේ දේ. මේ දේ හිතන මොහොතක් පාසාම මෙයාගේ ජීවිතයේ සතුට වැඩි වෙනවා. පින්නතුනේ සමහර විශේෂඥ වෛද්‍යවරු ඉන්නවා. ඒ වෛද්‍යවරුන්ගේ තමන් වැඩ කරන වාට්ටුවේ බුදු පිළිම තියලා තියෙන බණ පොත්පත් රෝගීන්ට කියවන්න කියලා තියෙනවා. රෝගීන්ට දෙන බුදු පිළිම පේන සලස්සලා තියෙනවා. සමහර අය සල්ලි කර්ම කරනකොට පිරිත් කියමින් සල්ලි කර්ම කරනවා. පින්නතුනේ තමන් කුමන වෘත්තියකදී හිටියත් ඒ වෘත්තිය තුර ඉඳගෙන උපරිම වශයෙන් දැහැමිව සාර්ථකත්වයට පත් වෙනවා. එහෙම කියලා නිහතමානී කියලා කොහොම පොඩි ගේක ඉන්න පොඩි වාහනයක් පාවිච්චි කිරීම ඒව නෙමෙයි මේ කියන්නේ. අපි දන්න සමහර වෛද්‍යවරුන් ලංකාවේම ලංකාවේ ගන්න පුළුවන් ඉහළම වටිනාකම තියෙන වාහනය ගන්න. මට මතකයි අපි බොහොම ළඟින් ආශ්‍රය කරපු වෛද්‍යවරයෙක් හිටියා. ඔහු විශේෂඥ වෛද්‍යවරේ. ඔහු ඉහළම වටිනාකම වාහනයක් තමයි නිතරම ගන්නේ. ලංකාවට එන අලුත්ම වාහනයක් තමයි ගන්න. ඒ වාහනේ පන්සල් යනවා, ඒ වාහනේ පිරිත් ගන්නවා, ඒ වාහනයම පන්සලක් වගේ හැරියට. පින්නතුනේ තාක්ෂණයේ උපරිම පාවිච්චි කරන්න. Taman gedara hondata lassanata tiyaganna. Hondama mal gas pawichchi karanna. Honda watina badu wanna tiyaganna. Honda lassanata handinna palaninna. ඒ හැම දෙයක්ම කරමින් පින්නතුනේ ඒ සියල්ලටම වඩා තමන්ගේ මනස ඉහළම කුසලයක තියාගෙන තමන් උත්සාහ කරන්න. තමන් පාවිච්චි කරන හැම දෙයක්ම දහම පැත්ත වෙත යොමු කරලා දහමට මූලිකත්වයේ දෙමින් කරන්න. එතකොට තමන් කොයි තරම් දයක් පාවිච්චි කරන් ගැටලුවක් නැහැ. තමන් ණය නොවි ආර්ථික ශක්තිය මත පාවිච්චි කරන්න පුළුවන් උපරිම තාක්ෂණයේ උපරිම පහසුකම් ටික තමන් පාවිච්චි කරන්න. ඒ දේ කරන්නේ නිකන් කෙලෙස් දිනු කරන්නේ නෙවෙයි. ඒ දේ තමන් කරන්නේ කෙලෙස් වලින් නිදහස් වෙන්න. ඒ දේවල් තමන් පරිහරණය කරන්නේ පින්කම් කරන්න. ඒ දේවල් තමන් පාවිච්චි කරන්නේ තමන්ගේ චිත්ත සමතය දිනු කරගන්න. මොකද පින්නතුනේ තමන් ඉන්න තැන පිරිසිදු ලස්සනට තියෙනකොට තමන් ජීවිත සමාධිගත කරගන්න ලේසියි ඒක. තමන් ඉන්න තැන පිරිසිදු ලස්සනට පිළිවෙලට තියෙනකොට තමන් භාවනා කළත් ඉක්මනටම හිත සමාධිගත වෙනවා. නැත්තම් තමන්ගේ හිත නිතරම ගැටෙන දේවල් එනකොට තමන්ට ඇතැම්මිට මේ භාවනා කර යනවා තහස් වෙනවා. ඒ නිසා ඉන්න දැන් මහන්සි වෙලා හරි දිනක් කළා හරි පිළිවෙලට ලස්සනට පිළිසිදුවට තියාගන්න. ඒව සියල්ලක්ම දහම් පැත්තට යොමු කරන්න. ඒ නිසා පින්තුනි මේ ශ්‍රද්ධාව දිනුනත් එක්කම ශ්‍රද්ධාව ඉන්ද්‍රියක් බවට පත් වෙනවා. ඒ නිසා අපි කියන්නේ සද්දින්ද්‍රිය කියලා. අපි මේ සඳහන් කළා මුලින්ම දුක පිළිබඳ අවබෝධය නිසා ශ්‍රද්ධාව දිනු වෙනවා. ඒ ශ්‍රද්ධාව දිනු වෙනකොට හිතේ ප්‍රමුදිත බවක් වෙනවා. ඒ ප්‍රමුදිත බව නිසා හිතේ ප්‍රීතිය හට ගන්නවා. ප්‍රීතිය නිසා මේ ශරීරයට පස්සද්ධිය ඇති වෙනවා. ශරීරයේ සැහැල්ලු බව සැපය ඇති වෙනවා. හිතේ සමාධිගත භාවය ඇති වෙනවා. හිතේ සමාධිගත භාවය නිසා ලෝක යථාර්ථය යථාභූත ඥානය එයාට ඇති වෙනවා. යථාභූත ඥානය ඇති වෙනකොට අනිත්‍යතාවෙන් දකිනකොට ලෝකයේ තියෙන ඇලීම සහ ගැටීම ටිකෙන් ටික යට අඩු වෙනවා. ලෝකයේ පිළිබඳව නිබ්බිදාවටපත් වෙනවා. නිබ්බිදාව කියලා සාමාන්‍ය සිංහල පරිවර්තනය කරන්නේ කලකිරීම කියලා. කලකිරීම කියන්නේ පින්නතුනේ මේ දුකෙන් ඉන්න එක නෙවෙයි. බුදුදහමේ නිබ්බිදාව කියන්නේ අවබෝධයෙන් යුතු කලකිරීම. ඒ අවබෝධය පින්නතුනේ මෝනෙහි ප්‍රසන්න බලෙන් යුක්ත අවබෝධයක් ඒක. එයා අටලෝ දහම අභියස කම්පා නොවන විදිහේ අවබෝධයක් මේ ඒ පුද්ගලෙ ලබන්නේ. මෙන්න මේ අවබෝධය නිසාම විරාගී බවට ඇති වෙලා විරාගී භවයෙන් එක නැත්තා සම්පූර්ණයෙන්ම කෙලෙස් වලින් නිදහස් වෙන පුද්ගලෙක් බවට පත් වෙනවා කියලා දේශනා කළා. මේ ගමන් මගේ තියෙනතුනේ මේ ශ්‍රද්ධාව හරහා ඔස්සේ යමු ගමන් මගේ ඉහළම දියුණුව තමයි තියෙනතුනේ තමන් විමුක්තියටපත් වීම. විමුක්තියටපත් වෙනවා කියලා කියන්නේ කෙනෙකුට හිතෙන පුළුවන් නිවන් දැකීම කියලා. නිවන් දැකීම තමයි විමුක්තිය ළම මට්ටම. නමුත් පින්නතුනේ ඒ විමුක්තිය ලබන එකේ එක එක මට්ටම් තියෙනවා. අපට මේ මොහොතේ මේ මට්ටමේ වුණොත් යන්තිති විමුක්තියටපත් වෙන්න පුළුවන්. අපි නිතර මෛත්‍රී භාවනා වඩනවා නම් අපට ද්වේෂයෙන් විමුක්තිය ලබන්න පුළුවන්. සිතේ නිතරම ඇති වෙන ගැටීමෙන් අමනාප බලෙන් මිදෙන්න පුළුවන්. විමුක්තිය කියන්නේ මිදීම, නිදහස් වීම. අපි නිතර දන් දීම හුරු වෙනවා නම් නිතරම හිතේ දැඩි ලෝභය කියන චිත්ත පීඩා ඇති කරන සිතුවිල්ලෙන් නිදහස් වෙන්න පුළුවන් අපට. ඒ නිසා මෙන්න මෙහෙම ටිකෙන් ටික ඇති වෙලා යන ගමනේ පින්නතුනේ පළවෙනි ස්ථාවර පියවර තමයි සෝතාපන්න කියලා කියන්නේ. ඒ සෝතාපන්න බව කියලා කියන්නේ පින්නතුනේ අපි මේ ඇස් කන්න ආසාදී ඉන්ද්‍රිය වලින් දකින මේ අරමුණු ඒ මොහොතේම හටගෙන නිරුද්ධ වෙන දෙයක් කියලා සමුදය වය අත්තාද ආදීනව නිස්සරණ කියලා මෙන්න මේ කොටස් පහනම බලන නිතරම හුරු වෙනවා. පින්නතුනේ මේක තමයි මේක ඇති වෙන්නේ නැති වෙන්නේ මේ ශාරීරිය තුල පුද්ගලයෙක් ඉන්නවා. ශරීරය හිතට අයිති, හිත ශරීරයට අයිති, ශරීරය තුල හිත තියෙනවා, හිත තුල ශරීරය තියෙනවා කියලා අපි මේ වැරදිව හිතා ගන්න දේ මේ වැරදි අවබෝධය ටිකෙන් ටික දුර වෙලා නාම රූප දෙක නැත්නම් හිත කය දෙකේ අන්‍යෝන්‍ය සම්බන්ධය හේතුඵල ධම ටිකෙන් ටික තේරුම් ගන්න අපි දක්ෂ වෙනවා. මෙන්න මේ දක්ෂතාවය ඇති වෙන්නේ නැති වෙන්න පින්නතුනේ අපි රූපයට ඇතිවන ඇලීම ටිකෙන් ටික අඩු වෙනවා. මේ රූපය කියලා කියන්නේ සිත කය දෙකේ එකතුවක්. මේ දෙක අන්‍යෝන්‍ය වශයෙන් ක්‍රියාකාරීත්වයක් සහ ඒ ක්‍රියාකාරීත්වයේ හැම මොහොතෙම හටගෙන නිරුද්ධ වෙන දෙයක්. ඒක යම්කිසි විදියක මානසික ක්‍රියාවලියක ප්‍රතිඵලයක් කියන එක දන්නවා. සත්‍ය පුද්ගලෙක් කියලා ස්ථිර පුද්ගලයෙකුට මේ දේ පවරණ ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. මෙන්න මේ ස්ථාවර පදනමට අපි ආවදින් පින්නතුනේ මේකට කියනවා ආකාරවදී සද්ධාව කියලා. මෙන්න මෙතෙන්ට ආවට පස්සේ පින්නතුනේ මේ අවබෝධය කොච්චර ස්ථාවරද දන්නවද? මේ ස්ථාර අවබෝධය ලැබුවට පස්සේ පින්නතුනේ බුදුරජාණන් වහන්සේ ඇත්තටම ඔබේ ළඟට ඇවිල්ලා ඔබට බණක් කියලවත් මේ අදහස වෙනස් කරන්න බැරි වෙනවා. මෙහෙම දෙයක් නෙවෙයි මේක වැරදි කියලා බුදුහාඳුර ඇවිල්ලා කිව්වත් ඔබ ඊටවස්සේ පිළිගන්නේ නැහැ. ඔබ ඊට වඩා ඔබ ලැබුණු මේ අවබෝධය විශ්වාස කරන මට්ටමටපත් වෙනවා. මේ වගේම සිද්ධියක් වුණ පින්නතුනේ අපි මීට කලින් මේ අතන සඳහන් කළා එක්තරා කෙනෙකුට බුදුහාමෝ ධර්මයේ දේශනා කළා මේ රූපයේ ස්වභාවය දේශනා කළා පරිසම්පාදය අනිත්‍යතාවය ත්‍රිලක්ෂණය මේ තැනට දේශනා කරලා මේ ජීවිතයේ ස්වභාවය අවබෝධ කළ දුන්නේ තැනටට යසෝහන් වුණා. සෝවන් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ එතනින් නික්මලා ගියා. ඊට පස්සේ මාර්යා මේක දැක්කා. මාරය දැකන මොකද කියන්නේ මාරය බුදුරජාණන් වහන්සේගේම විදිහට රූපයක් මවාගෙන මේ තැනත් ඇගෙනට ආවා. ඇවිල්ලා කිව්වා මිත්‍රය මට හරි ඉස්සෙල්ලා පොඩ්ඩක් අමතක වෙලා කිව්වේ මම අර අනිත්‍යයි කියලා කිව්වනේ අනිත්‍ය නෑ නිට්ටයයි. මට වැරදිලා කියලා. මෙයා පිළිගත්තද? මේ දැනත්ත පිළිගත්තේ නෑ. මෙයා කිව්වා ඔබ බුදුහාමුදුරු වෙන්න බෑ. බුදුහාමුදුරු කිව්වත් ඔහු පිළිගත්තේ නෑ. පින්නතුනේ ඊට පස්සේ ඒ අත්දැකීම අපේ අත්දැකීම වලට පත් වෙනවා. මේක තමයි ධර්මයේ ලක්ෂණය. මෙන්න මේ අවස්ථාවෙදී පින්නතුනේ ශ්‍රද්ධාවේ ඉහළම මට්ටමට තමන්පත් වෙනවා. ඒ ශ්‍රද්ධාව පින්නතුනේ කිසිම කෙනෙකුට වෙනස් කරන්න බෑ. ඒකට කියනවා අචල ශ්‍රද්ධාව කියලා. හරියට මහා කණුවක් හිටවල තිනවා. ඒ කණුව හතර දිශාවෙන් එන කිසිම සුළඟකට සොලවන්න බැරි වගේ අපි මේ ධර්මයේ තුල ස්ථාවර දැක්මකටපත් වෙනවා සෝවාන් වීමත් එක්ක. එතෙන් පටන් ටිකෙන් ටික තමන් ඊළඟ කෙලෙස් ටික අඩු කරන තත්ත්වයට යනවා. සෝවාන්ීමේදී සක්කාය දිට්ඨිය මේ ස්ථාවර වශයෙන් පුද්ගලෙක් ඉන්නවා කියන සංඥාව දුරු වෙනවා. ඒ වගේම අතීත අනාගත පිළිබඳ සැක දුරු වෙනවා. බුද්ධ ධම්ම සංඝ කියන ශික්ෂාව පිළිබඳව සැක දුරු වෙනවා. විචිකිච්ඡාව දුරු වෙනවා. ඒ වගේම සීලබ්බත පරාමාසික කියන සංයෝගය දුරු වෙනවා. නිවන් දැකීම සඳහා වෙනත් දහම්වල තියෙන දුෂ්කර ප්‍රතිපatti හොයාගෙන යන්නේ නැහැ. දහමෙන් බැහැර වෙනත් ප්‍රතිපatti සීල වෘත හැටියට යා පරාමර්ශනය කරන්නේ නැහැ. එයා සමාදන් වෙන්නේ නැහැ. එයා පංච සීලය පදනම් කරගත්තෝ. උපෝසථ අෂ්ටාංග සීලය, දස සීලය ආදී මේ බුදු සසුන තුල තියෙන මධ්‍යම ප්‍රතිපදාව පදනම් කරගත්තු සීලයක් විතරයි ඔහු පිළිපදින්නේ. ඔව් එහෙන බහැර කිසිදු වෘත ධර්මයක් සමාදන් වෙන්නේ නැහැ. ඒ නිසා මෙන්න මේ ප්‍රථම සංයෝජන තුන ඔහු තුලින් දුර වෙනවා. සක්කාය දිට්ඨිය, විචිකිච්ඡා, සීලබ්බත පරමාස කියන. මේක දුරු නැහැ කියන්නේ පින්න තුනේ ඊට පස්සේ කොයිතරම් සෙල්ලම් කරත් කමක් නැහැ. මේ තුන දුරු කරන මානසිකත්වයක ඉඳගෙන පින්න තුනේ කොයිතරම් යාළු වැසිරු කරත් කමක් නැහැ. කොයිතරම් සාදයකට ගියත් සමන්නේ අපේ ඉන්සුරන්ස් එක අතේ තියාගෙන ඉන්නේ. මොකද ඉන්සූරන්ස් එක? මරණයට පස්සේ සල්ලි ලැබෙන ඉන්සූරන්ස් එක නෙවෙයි. මේ ඉන්සූරන්ස් එක තමයි මරණයෙන් පස්සේ දුගතිගාමී වෙන්නේ නැහැ කියන ඉන්සූරන්ස් එක අතේ තියාගෙන ඉන්නේ. එදාට තමයි අපිට තියෙන තුනේ නිදහසේ දුවල කනලෙන්න පුළුවන්කම් තියෙන්නේ. එදාට පින්නතුනේ අපි ආත්ම භාව හතකට වඩා සතර ගමන යන්නේ. ඒ ගමනේදී පින්නතුනේ අපි කිසි දවසක දුගති ගාමී වෙන අකුසලයක් අපි කරන්නේ නැහැ. ඒ කිසිම දවසක අපි අපාගත වෙන්නේ නැහැ. ඒ ආත්ම භාව හතම අපේ යන්නේ සුගති ගාමී දෙමින් අපි යන්නේ නිවන් මාර්ගට ටික ටික සමීප වෙනවා. ඒ ආත්ම භාව හත ඔබට දැන් මිට ඒක ආත්ම භාවයකට ආය අඩු කරන්නත් පුළුවන්. ඒ ආත්ම භාව හතම ගත කළොත් නම් කල්ප ගානක් තව සසර ජීවත් වෙනත් පුළුවන්. මොකද සමහර ආත්ම භාවල කල්පගණන් ආයෙත් තියෙන දිව්‍ය ලෝක ප්‍රඥාවක තියෙනවා. ඒ නිසා දරුවෝ ටිකත් එක්ක තම උගහකලෝ ඉන්න දරුවෝ ඥාතින් කැමති නම් ඒ කට්ටියත් එක්කම පින්කම් කරන්න. කරලා ඒ කට්ටියත් එක්ක මෙහෙ කියලා කල්පගණන් කවින්න. සමන්නේ නැහැ. මේ බුදු දහමේ ආශිර්වාදයක් ලබාගෙන බුදු දහමේ ප්‍රතිඵලයක් ලබාගෙන මෙහෙ ගිහිල්ලා ඉන්න. ඈ ආරම්භ වාස්සාලේ ටිකක් සාහම්බ කරගෙන උසස් රටක උසස් හෝටල් එකක ගිහිල්ලා ඉන්න වගේ ඉන්න. සමන්නේ නැහැ. ස්ථාවර කිරුමක් දාගෙන. නැතුව හිටියොත් සල්ලිට ඉවර වෙනවා. ඈ ස්ථාවර ගිනුම දාලා ඒකේ පොලියෙන් ජීවත් වෙන මට්ටමට ඉන්න. ඒක තමයි කියනතුනේ මේ සද්ධාරේ ස්ථාවර පදනම කියලා කියන්නේ. එතකොට කවදාවත් ස්ථාවර ගිනුමෙන් සල්ලි වර වෙන්නේ නැහැ. පොලියෙන් හැමදාම තමන් ගැත දෙනවා. පොලියෙන් හොඳට සතුටින් ජීවත් වෙන්න පුළුවන්. ඒ වගේ කියනතුනේ අපිට ලොකු රැකවරණයක් දහම තුළින් අපිට ලබා දීලා තියෙනවා කියනතුනේ. මේ සම්බුද්ධ ශාසනය හැර වෙන කිසිම ධර්මකින් කියනතුනේ මේ වගේ ස්ථාවර රැකවරණයක් ස්ථාවර ආරක්ෂාවක් අපට ලැබෙන්නේ නැහැ. ඒ ධර්මයේ මනසාසනා කරාට බුදුහාමුදුරු දේශනා කරනවා තථාගතයන් වහන්සේ කියලා කියන්නේ ගුරුවරයෙක් විතරයි, මාර්ගෝපදේශකයෙක් විතරයි. අපි බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අපි පිළිසරණ යනවා මිස බුදුරජාණන් වහන්සේට අපි ගොඩ ගන්න බෑ. බුදුහාමුදුරු දේශනා කළේ අත්ථ දීපා භික්ඛවේ විහෙරත සරණා නාන්‍ය සරණා. ධම්ම දීපා භික්ඛවේ විහෙරත ධම්ම සරණා නාන්‍ය සරණා. ඔබට ඔබේ හිත පිළිසරණක් කොට ඉන්න, ධර්මයේ පිළිසරණක් කොට, ධර්මයේ පහනක් කොට, ධර්මයේ දිවයිනක් කොට වාසය කරන්න. එහෙම හැරපෙන්න තුනේ බාහිර කෙනෙකුට අපට රැකවරණයක් දෙන්න පුළුවන් කමක් නැහැ. බාහිර කෙනෙකුට පුළුවන් අපට රැකවරණයක් දෙන්න. ටික කලකට ගෙදරක නවත්තගෙන ඉන්න පුළුවන්. ටික කලකට ආහාර පාන ටික ඇඳුම් පැනතු ටිකක් දෙන්න පුළුවන්. ඊට වඩා දෙයක් ඒකට කරන්න බෑ. අපේ දියුණුව, අපේ විමුක්තිය, අපේ රැකවරණය, අපේ පිළිසරණ සම්පූර්ණව නැදා පවතින්නේ අපේ මනස, අපේ අවබෝධය, අපේ ප්‍රතිපත්තිය මත, අපේ දැක්ම මත. ඒ නිසා ඒ දැක්ම එන්නේ නම් ලබන්න නම් හැකිතාක් දුරට ධර්මයේ ශ්‍රවණය කරන්න, හැකිතාක් දුරට බුදුහාමුදුරු කෙරෙහි ශ්‍රද්ධා ඇති කර ගැනීමෙන් ධර්මය අහන්න, ඒ ධර්මයට උගන් ගරු කරන්න. දහම් පොතපතක්, ධර්ම පත්‍රිකාවක්, ධර්ම දේශනයක්, ධර්ම දේශකයන් වහන්සේ කෙනෙක් දැක්කොත් ගරු කරන්න. ඒ ගරු කරන පුද්ගලයෙකුටවත් පොතපතකටවත් නෙවෙයි, ඒ ගරු කරන්නේ මේ සද්ධර්මයට, ඒ ගරු කරන්නේ බුදුරජාණන් වහන්සේ මේ අවබෝධ කරගත් ලෝකයක් අර්ථයට. ඒ අවබෝධයකට ගරු කරනකොට පින්නතුනි අපට ඒ ධර්මයේ ආභාසය ලැබෙන වැඩි, අපට ඒ ධර්මයේ උපකාරය ලැබෙන වැඩි. ඒ ධර්මයට ආවනත වෙන්න වෙන්න, ඒ ධර්මයට ගරු කරන්න අපට ධර්මයෙන් වාසි ලැබෙනවා. ඒ ධර්මය ළඟදී අපි නිහතමානී වෙන්නට ඕන, ඒ ධර්මය ළඟදී අපි ගරු කරන්නට ඕන. එහෙම වුණොත් තමයි පින්නතුනි ධර්මයේ නියම රැකවරණය, ධර්මයේ නියම පිළිසරණ තමයි ලැබෙන්නේ. ඒ නිසා ඒ ගමන යන්න පින්නතුනි එයා ශ්‍රද්ධාව එන්නෙන්නම දිනු වෙලා ශ්‍රද්ධාවෙන් උපරිම මට්ටමටපත් වෙනවා. ඒ ශ්‍රද්ධාව යාට ජීවිත අවබෝධයක් බවටපත් වෙනවා. එදාට ඇතැම් මෙදී කෙනා ඊළඟ බුදු පිළිම නැති වෙන්න පුළුවන්. එදාට යා ගාථා වන්දනා කරන කෙනෙක් නොවන්නත් පුළුවන්. එදාට පින්නතුනේ එයාට බුදුන් වඳින්න එක වෙලා විතරක් නෙවෙයි, එයාට හැම මොහොතෙම එයාගේ හදවතේ බුදුහාමුදුරුවෝ ධර්මයේ සංගරත්නේ වැඩ ඉන්නවා. එයාගේ හද මඩල බුදු මැදුරක් වට පත් වෙනවා. එයාට මේ බුද්ධ ධම්ම සංඝ කියන මේ ත්‍රිවිධ රත්නේ හැර වෙනත් ලෝකයක් යන්නේ නැහැ. එයා අනිත් දේවල් කරනව නැත්නම් මෞද්‍යමෝපියන් ඉන්නවනම් සලකනවා. දැන් මේ පිටුතුනහරි තිකාශ්‍ය බුදුරජාණන් වහන්සේ කාලේ තිය ගටේකාර. ගටේකාර මහණුනේ නැහැ. ගටේකාර මහරණෝනේ ඇයි? ගටේකාර මහරණ තිබුණා. ගටිකාර අනාගම් වල හිටිය කෙනෙක්. නමුත් ගටිකාර සත්පුරුෂ දහමක හිටිය කෙනෙක් තමන්ගේ අම්මා තාත්තා දෙන්න අන්දයි. අම්මා තාත්තා දෙන්න සලකන වෙන කෙනෙක් හිටියේ නැහැ. ඒ නිසා ගටිකාර මහණුනේ නැහැ. ගටිකාර ගෙදරින් ඉඳගෙනම පින්නතුනේ. අන්ද මවදෙම අපයන් සලකගෙන වරන් හදමින් කුඹල් වැඩ කරමින් දැහැමි ජීවනෝපාය මාර්ගයෙන් ගෙදර ඉඳගෙනම දහම තුල හිටියා. අම්මා තාත්තා පෝෂණය කළා. පින්නතුනේ දහම්මකට එන්නේ නැ පින්නතුනේ. ලෝක යථාර්ථයෙන් ලෝක දහමෙන් සමාජ සම්මත වලින් පිටුපාන්නේ නැහැ යා. යා සමාජයට නොගැලපෙන කෙනෙක් වෙන්නේ නැහැ. සමාජයට ආගන්තුක කෙනෙක් වෙන්නේ නැහැ. යා සමාජය තුල අනිත්‍යයටත් වඩා සාර්ථක යුතුයකම් මැනමින් ඉටු කරන අන්‍යෝන්‍ය සම්බන්ධතාවය, සුහදතාවය, සංනිවේදන කුසලතා මේ සියල්ලක්ම ඉහැලීම පරිහරණය කරන පුද්ගලෙක් බවට පත් වෙනවා. එයා සමාජයට නොගැලපෙන කෙනෙක් වෙන්නේ නැහැ. විසාකාව කියලා කියන සුවඳ රීතිය කෙනෙක්. විසාකාවට මොනගුරු මිනිබිරියන් 100කට වඩා හිටිය කියලා කියනවා. ඒ දරුවනොත් ධර්මයේ තියොම කළා. අනාථමිනිගෙ සිටුමාගේ මිනිබිරියක් හිටියා. ඒ මිනිබිරියක විතර අඬන ගත්ත ගෝණිකෙක් හැරුණා කියලා. ඉතින් අනාථමිනිගෙ සිටුමා කිව්වා අපි ඉතින් ගෝණික වෙනේ දානයක් දෙමු කියලා එනවා. ඈ අර දරුවගේ දුක නැති වෙන්න බෝණික කියන්නේ කියලා දානයක් දුන්නා ආවරන්ට පින්මන වදන් කරන්න කියලා. ඊට පස්සේ ඒ දරුවා දුක නැති කරගත්තා. පින්න දුන එක පැත්තකින් පින්කමක් කළා. අර දුක නැති වෙන විදිය උපක්‍රමයක් කළා. මේ වගේ හැම තැනකම පින්න තුනේ දහම තුල ඉඳගෙන ජීවිත සත්‍යමලට පිළිතුරු හොයනගන්නවා. සුප්පාවාසාව කියලා දෙවියක් හිටියා. සුපාසා කියන්නේ පින්න තුනේ කාටද? සීවලි හාමුදුරන්ගේ අම්මා. මේ සුප්පාවාසාවගේ කුසේ පිළිසිඟත දරුවා අවුරුදු 6යි අවුරුදු 7යි දවස් 7ක් මේ කුසේ හිටියා. මේ කුසේ ඉන්න කාලෙම මේ අම්මා කුසට ගාමින් බුදුහාඳුරන්ගේ බුදුමන සීපත් කළේ ධර්මයේ ගුණ සංග්‍රහය ගුණ සීපත් කර කර තමයි වේදනාව නැති කරගත්තේ. ඇයි කිසි විටකත් මේ බහැර පිළිසරණක් කරා ගියේ නැහැ. අන්තිමටම වේදනාව ඉඳගෙන බැරි වෙනකොට තමගේ ස්වාමියට කිව්වා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට කියන්න සුපාසම් එහෙම දුකෙන් ඉන්නේ කියලා. ගිහිල්ලා කිව්වා ගිහිල්ලා මුලින් ඔබ වෙනුවෙන් බුදුහාමරට වදින්න දෙවනුව මං වෙනුවෙන් බුදුහාමරට වැඳලා මං ගැන බුදුහාමරට කියන්න කියලා. තේනතනේ බුදුහාඳුරන්ට අර ස්වාමිය ගිහිල්ලා මේ සිද්ධිය කිව්වා කියනකොට බුදුහාමර කිව්වා සුප්පාවාස සුවපත් වේවා ඒ බිරිඳ සුවපත් වේවා කියලා බුදුහාමර ආශිර්වාද කළා. ඒ ආශිර්වාදයක් අරගෙන සුප්පාවාසාවගේ ස්වාමිය ගෙදරෙනකොට මෙන්න දරුව බිහිවෙලා ඉන්නවා. ඊට පස්සේ කිව්වා ආයි පන්සලට යන්න. ආයන්නේ ගියේ මොකටද? බුදුහාඳුරන්ට මේ සිද්ධිය කියන දරුවා සුවසේ බිහි වුණා විතරක් නෙවෙයි බුදුහාඳුරන්ට සංඝයා වහන්සේට ආරාධනා කරන්න දවස් 7ක් මගේ නිවසේ දානෙට වඩින්න කියලා. දවස් 7ක්. එක දවසක් නෙවෙයි. දෙන්න තුනේ වෙන විට වෙනත් දානයක් බාරන තිබ්බේ. කලින් දානයක් බාරන තියමුනේ. එතකොට බුදුහාම මොකද කළේ? මේ දානේ බෑ කිව්වද? සාමාන්‍යයෙන් ක්‍රමයේ තමයි කලින් දානයට තමයි යන්න තියෙන්නේ. කලින් බාර ගැස්තියකට. දැන් මේ ඉතින් අලුත් දානයක් දැන් මේ ආරාධනා කළා. දැන් මේ විසා සුප්පාවාස අවුරුදු 7ක් මේ මහා බරක් කුසලගෙන ඉඳලා මේ බිමෙන් තියපු අවස්ථාවේදී ඊට පස්සේ බුදුහාම බැලුවා මේ කාගෙද මේ දානේ කියලා. කවුද මේ දානේ බාර අරගෙන තියෙන්නේ කියලා බැලුවා. බන්නකොට මුගලන් හාමුදුරන්ගේ ළඟම දායකයෙක්. මුගලන් හාමුදුරන්ට කතා කරලා කිව්වා මොග්ගලාන ඔබ යන්න මේ දායක මහත්තය හමු වෙන්න යන්න. ගිහිල්ලා දායක මහත්තයගෙන් අහන්න පුළුවන් මේ දානේ වෙන කෙනෙකුට දෙන්න පුළුවන්ද? මේ දානේ වෙනස් කරන්න පුළුවන්ද කියලා ඒ දායක මහත්තයට කතා කරන්න කියලා. දායක මහත්තය මොකද කිව්වේ? ඈ දායක මහත්තයා කියනවා ස්වාමීනි ඔබ වහන්සේ කාරණා කීයකින් මට පොරොන්දු වෙන්න ඕන. මෙන්න මේ කාරණා තුනට ඔබ වහන්සේ එකඟ වෙනවා නම් මේ කාරණා වලින් මට හානියක් වෙන්නේ නැහැ කියලා ඔබ වහන්සේ සහතික වෙනවා නම් මං දානය කල්දා ගන්නම් කියලා. මොනවද කාරණා ටික? පළවෙනි කාරණය තමයි දැන් මං දානෙට ඔක්කොම බඩු සූදානම් කරලා තියෙන්නේ. මේ දවස් හත යනකම් මගේ දාන උපකරණ වලට ගෙන ආපු කෑම බීම වලට හානියක් වෙන්නේ නැහැ කියලා ඔබ වහන්සේ පොරොන්දු වෙනවා. ඈ මුගලහාඳුර මම එක බලගන්නවා. මුගලහාඳුර ඉතින් ඉරිදි බලෙන් ඉතින් අග tempත්නේ. ඒ ටික බලගන්න පුළුවන් මුගලහාඳුරට. මම එක බලගන්නවා. ඊට පස්සේ කිව්වා සාමීනි දවස් හතක් වෙනකම් මම ජීවත් වෙන්න දන්නේ නැහැ. ඒ නිසා ඔබ වහන්සේ සාහතික වෙන්න ඕන මම මේ දවස් හත යනකම් මැරෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ බැලුවා ඉරිදි බලෙන් දවස් හතක් ඉන්නවා කියලා ආයෙත් පුළුවන්. හරි. දවස් හත යනකම් ඔබ ඉන්නවා කියලා කිව්වා. ඊට පස්සේ කිව්වා සාමීනි මම දවස් හත යනකම් මේ ශ්‍රද්ධාව තියෙන්න නැහැ මගේ. එතැන්මිට දවස් දෙක තුනක් යනකොට එපා වේ හඳුර මේ කල්ලා ගැත්තා කියලා. ඒ නිසා ඔබ වහන්සේ පොරොන්දු වෙන්න ඕන මට මගේ ශ්‍රද්ධාව මේ දවස් හත යනකම් මේ නැති වෙන්නේ නැහැ කියලා. මොකද හඳුර මොකද කිව්වේ? මල හඳුරගේ ඒකට නම් මට පොරොන්දු වෙන්නේ නැහැ. ඒක ඔබ බලන්න. ඈ අනිත් කන්න දෙකට මම අප වෙන්නම් මේක මට බෑ කියලා. දැරියෝ බාරගත්තේ නැහැ. එම්බරන් හාමුදුරුව ඔක්කොම දැනයි. මුගලන් හාමුදුරුව කියන්නේ ඉතින් ලෝකේ ඕනම කෙනෙක් පසඟ කරගන්න පුළුවන් මට මෙහිදී කෙනෙක්. ඊරිදි බලයෙන් කරන්න පුළුවන් උඩරෙම දක්ෂතාවයෙන් වෙනව කෙනෙක්. නමුත් බැරි දේවල් කත ගැහුවේ නැහැ මුගලන් හාමුදුරුව. ඒ නිසා හාමුදුරුවන්ටත් ඇවිල්ලා කියන්නේ ඔක්කොම දා කරන්නයි කියලා. ඒ නිසා හාමුදුරුවන්ට බැරි දේවල් තියෙනවා. ඉතින් මුගලන් හාමුදුරුවන්ට බැරුණා. ඉතින් අපි කොහොමද කරන්නේ? ඒ නිසා අපි මෙතන ලෙඩ දුක් වලට පත් වෙච්ච හො වේවා වෙන මොකක් හරි දේවල් අපිට බැරි දේවල් අප්‍රමාණව තියෙනවා. පුළුවන් මට නම් අපි කරන්නවා. මුගලන් හාමුදුරුව කියනවා ශ්‍රද්ධාව නම් මට බලා ගන්න බැහැ ශ්‍රද්ධාව ඔබ බලා ගන්න. ඊට පස්සේ ඔබ ඔහු එකඟ වුණා සාන්නර මුල් කාරණාවේ ඔබ වහන්සේ අප වෙනවා නම් ශ්‍රද්ධාව මම කොහොම හරි බලා ගන්න කියලා. එහෙනම් කල්ලා ගන්න කියලා කිව්වා. පින්නතුන ඊට පස්සේ බුදුහාමුදුරුව සූපාවාසාවකගේ ගෙදරට මුගලන් හාමුදුරුව සැරියොත් හාමුදුරුව බුදුහාමුදුරුව ඔක්කොම සායනාසල වැඩියා. දවස් 7ක් ගෙදර දාන දුන්නා. දවස් 7ක් දුන්නා. දවස් 7ක් දුන්නු විතරක් නෙවෙයි. ඒ අර කුඩා කුමාරයා සාමින වහන්සේලාට එක කතා කරලා තියෙනවා. ඈ කුසේගෙන කාලේ නම් භාෂාව පුරුදු වෙනවා. සරුවත් හාමුදුරුවෝ එක කතා කරලා තියෙනවා. ඈ සරුවත් හාමුදුරුවෝ අහනවා පුතේ කොහොමද සැපසනීප කියලා. කියනවා සාමිනි මොන සැපයක්ද මේ අවුරුදු 7ක් මේ කලයක වගේ මම මේ හිටියේ මොන සැපයක්ද කියලා අහනවා. දවස් හතෙන් ළමයා කතා කරනවා. ඈ සුඛාත හරියට සතුටුන අනේ මගේ පුතා මේ ධර්ම සේනාධිපතියන් වහන්සේත් එක්ක කතා කරනව නේද කියලා. සරුවත් හාමුදුරුවෝ කියන්නේ ධර්ම සේනාධිපතියා. බුදුහාමුදුරන්ගේ බ්‍රිගේඩ් එකේ කමාන්ඩර්. ඉතින් සරුවත් හාමුදුරුවෝ කතා කරත් සමහරට සතුටක්. මුගලන් හාමුදුරුවෝ කතා කරත් සතුටක්. මහා කාශ්‍යප හාමුදුරුවන්ට දානි වෙලන් බෙන්දුවත් අනේතර සතුටක්. මේක තමයි පින්තුනේ ශ්‍රද්ධාවන්තයගේ ලක්ෂණ. ඉතින් මේ අම්මා කියලා කියන්නේ මේ සුපාසාව කියලා කියන්නේ පින්තුනේ මේ තරම් කාලයක් ඇයි මේ දරුවා දලාගෙන හිටියේ මේ තරම් වේදනාවක් මැද්දේ මේ තෙරුවනේ මොන සීකරමේ සුපාසා කියලා කියන්නේ පිනතුනේ සෝවන් හිටගෙන. ඒ සෝවන් වෙලින් නැකනේ ජීවිතයේ කුමන අභියෝගයක් ආවත් බුදුරජාණන් වහන්සේගෙන් ධර්මයෙන් සංඝයාගෙන් පිටත එයා ආරක්ෂාවක් ප්‍රකවරණයක් එයා ප්‍රාර්ථනා කරන්නේ නැහැ. ඒකෙන් කියන්නේ මේ දෙවියන්ගෙන් අමනුෂ්‍යයන්ගෙන් ප්‍රතිඵල නැහැ කියලා. ඒ වගේම යම්මකදී උපකාර තියෙනව නැත්තේ නැහැ. බුදු සමයෙන් හැම නැහැ කියලා කියන්නේ නැහැ. හැබැයි පින්තුනේ ඒවට වඩා ලොකු බලයක් ශක්තියක් මේ ත්‍රිවිධ රත්නය තුනේ තමයි ලැබෙනවා. ඉතින් මේ ආරක්ෂාව ඉහළම රැකවරණේ ඉහළම පිළිසරණ ඉහළම ආරක්ෂාව තමයි ලැබෙනවා නම් විශේෂඥ වෛද්‍යවරයෙක් තමන්ගේ රෝගයකට ප්‍රතිකාර කරන්න ඉන්නව නම් පෙනෙපෙනේ වෙන සාමාන්‍ය දොස්තර කෙනෙක් වගේ නෑ අපි. අපි යන්නේ නෑ නේ මෙච්චර මේ ප්‍රත්‍යක්ෂ බෙහෙත් දෙන මේ විශේෂඥ දොස්තර මහත්තයෙක් ගෙදර මිදිති. ළඟම තමන්ගේ හිතවත් කෙනෙක් ඉන්නව නම් මේ සාමාන්‍ය ගොඩ වැදේ හොයාගෙන යන්නේ නැහැ. ඊට වඩා සමන්ත ප්‍රතිඵලදායකයක් දකින්නවා මෙයා. අන්නේ වගේ තමයි පින්නතුනේ මේ බුද්ධ ධර්ම සංඝ කියන මේ රත්නයන් අපේ ජීවිතවලට ලැබුණට පස්සේ අපේ ජීවිතයේ ඕනෑම අභියෝගයකදී ඕනෑම කරදරයකදී ඕනෑම ලෙඩ දුකකදී අපි පිළිසරණ සොයන්නේ මේ තුනෙන් ඇතුළතමයි. මේ තුනෙන් පිටත් අපි යන්නේ නැහැ. මේක තමයි අපේ ජීවිතේ ලැබෙන මහා ආලෝකය මහා පිළිසරණ මහා රැකවරණය. ඒ රැකවරණය තුළින් අපේ ජීවිතයට උපරිම ආරක්ෂාව අපි ලබා ගන්නවා. ඒ කාටකින් කර්මය පිළිබඳව ලබන්න පුළුවන් උපරිම වාසි ටික අපි ලබා ගන්නවා. අනිත් පැත්තෙන් පින්නතුනි ධර්ම අවබෝධය තුළින් දුකේ හට ගැනීම නිරුද්ධ වීම දැකලා සමත විදර්ශනා වඩමින් හිතට ලබා ගන්න පුළුවන් උපරිම ආරක්ෂාව උපරිම රැකවරණය උපරිම පිළිසරණ ලබා ගන්න අපි උත්සාහවන්ත වෙනවා. මේක තමයි පින්තුනි අපට ධර්මයෙන් ලැබෙන ලොකෝම දායාදය. ඉතින් මේ ශ්‍රද්ධාව විවිධ අවස්ථාවලදී බුදුදහමේ දේශනා කරන සමහර තැන්වලදී ශ්‍රද්ධාව මුලින්ම තිබිලා ධර්මය අහන විදියකුත් සඳහන් කරලා තියෙනවා. සමහර තැන්වලදී ධර්මය අහලා ටික තුනක් ගියාට පස්සේ ශ්‍රද්ධාව ඇති වෙන සූත්‍රයක් දේශනා කරලා තියෙනවා. හැබැයි කුමන කාරණේ වුණත් වෙනතුනේ ශ්‍රද්ධාව කියන කාරණය සාමාන්‍ය මට්ටමේ ඉඳන් එන්න එන්නම දිනු වෙලා දිනු වෙලා රහත් භාවයේ දක්වාම උපරිමයට දිනු වෙන කාරණයක් නේද? ශ්‍රද්ධා විතරක් නෙවෙයි මේ ඉන්ද්‍රිය ධර්ම පහම සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම පහම පින්නතුනේ තමයි ජීවිතය තුළ හැමදාම ටිකෙන් ටික වැඩි කරගන්න බලන්න. ඔබ දිනපතාම ලබන ආදායමට ඔබ ටිකෙන් ටික දිනපතා ඉතුරු කරන ධනයට මිල මුදලට වඩා ඔබ ඉතුරු කරන්න බලන්න මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම පහ නැමැති දායාදය. මේක තමයි නියම ධනය. මේක තමයි හැබෑම තමන්ගේ නිධානය, උරුමය. අනිත් ධනයන් ටික ඔක්කොම මරණයෙන් පස්සේ තමන්ට අහිමි වෙනවා. මැරිලා පොඩකට පස්සේ හරි ආයෙ ගෙදර ඉන්න බලන්න මේ ටික ගන්න පුළුවන් ද කියලා. පලාත් හතෙන් නෙමෙයි කියලා ගෙදරයි. ඔය තියෙන ඥාතිකම් ඔක්කොම ඉවරයි ඊට පස්සේ. ඈ ඊට පස්සේ ආයෙ කිසිම දෙයක් තමන්ට දෙන්නේ ඒ නිසා පින්නතුනි හැබෑරසම තමන්ට මෙන්න මේ දායාදේ ලැබුණොත් අනිත්‍යව ගැන බලාපොරොත්තු තියන්න අවශ්‍යතාවයක් නැහැ. තමන්ට උපරිම වාසිය තමන් මේ ඉන්න කාලේ මේ ධනය මේ දැන් තියෙන දේවල්ට උපයෝගී කරගෙනම මේ සද්ධා දින්ත්‍රයේ දිනු කරගන්න තමන් දක්ෂ වෙන්න තමන් උපක්‍රමශීලී වෙන්න ඇතැම් විට අනිත්‍යයෙන් මේව ලබා ගන්න තමන්ට උදව් නොකරන වෙන්න පුළුවන්. සමහර අය බාධා කරන වෙන්නත් පුළුවන්. තමන් දක්ෂ වෙන්න තමන් උපකරණ සීලයේ වෙන්න මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම පහ හැකි තාක් දුරට හැම මොහොතෙම තමන් ජීවිතය තුළ දිනු කරගන්න. ඒ නිසා ඒ දිනුව තුළින් පින්තුනේ ශ්‍රද්ධාව ඇති කරගෙන වැඩ වඩාත්ම දහම් තුළට ඇවිල්ලා ධර්මයෙන් ලබන පුළුවන් උපරිම වාසිය ප්‍රතිලාභය ලබන්න. ඒක තමයි අපේ ජීවිතේට අපි ලබන ලොකුම ගෞරවය. ඒක තමයි අපේ ජීවිතේට ලබා දෙන අපි ලොකුම සහනය, ලොකුම උපකාරය. ඒ දේ ලබන්නේ පින්නතුනේ අපි සසර බොහෝ පෙරම් කරලා බොහෝ ප්‍රාර්ථනා කරලා මේ සියලුම පහසුකම් ටික ලැබුණේ මේ සද්ධා දින්දේ ටික දිනු කරගන්න. ඒ නිසා ඒ දිනු කිරීම සඳහා තමන්ගේ ජීවිතේ ප්‍රමුඛත්වය ලබා දෙන්න. ඒ ප්‍රමුඛත්වය ලබා දුන්නට පින්නතුනේ බය වෙන්න එපා. දැන් කරන හැකියාව නොකරින්දී, දැන් කරන දරුවන්ගේ යුතුයකම් ටික නොකරින්දී කියලා බය වෙන්න එපා. ඒවා දැනටත් වඩා හොඳට තමන් කරනවා. ඒවා ඒ මට්ටමින් හෝ ඊටත් වඩා හොඳින් කරමින් තමයි මේ ධර්මයේ පිළිපැදීම අනිත් සියල්ලටම වඩා ඉහළින්ම තමන් තියාගන්න තමන් දිනක් පාසාම ජීවිතයේ සතුට සැනසීම වර්ධනය වෙන ගමන් මගක තමන් යෙදෙන කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් එහෙම කටයුතු කරන්නට ඔබ හැම දිනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරුක් නිරෝගී සම්පත්තිය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හොඳයි පින්තුනි, මේ අත්සංගස් කරගත් උතුම් තින් කමලාංශයෙන් පින්තුන් නමින් මියගිය ඥාතීන්ද, ඒ වගේම සංඝදෙස්පිට දෙවියන්ද මේ පින් අනුමෝදන් වේවා. ඒ හැම දෙනාගේම සසර ජීවිත සුවපත් කරගනිත්වා කියලා සාදු කියලා පුණ්‍ය අනුමෝදනා කරන්න. හොඳයි පින්තුනි, සියල සමාදානය කටයුතු ආසන් කරන්නට බලාපොරොත්තු වෙනවා. පින්තුන් පංචශීලයේ සමාදන් වීමට නමස්කාරය කියන්න.